මෙතන සමාද වේද ඇති මේ සද්ධර්ම දේශනා මේ සම්පූර්ණ කිරීම. අද පළවෙනි වතාවට මේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන පිරිසට ඇති මේ සද්ධර්ම දේශනාවක් පවත්වන්න සිටිනුනේ පොදේක්ම නිවන් අරමුණු කරගත් පිරිසට ශ්‍රවණය කරන්න. සමහර කෙනෙක් මේ වෙනකොට නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති සමහර කෙනෙක් දන්නේ නැතුව ඇති. මොකද උපත්යෙන් වෙනත් ආගමක කෙනෙක් පවා මේ සාරුණ දෙවිවෝ ඒ දිවි ප්‍රශ්නයක් නෑ. මොකද මම දාල ආගමක් ප්‍රචාරයෙන් ගන්නෙ මට ආගමක් නෑ. මට තියෙන දර්ශනයක් විතරයි. සාසුන් මහත්මයේ දර්ශනයේ තියෙන උපහත්යේ කියපු දේ විතරක් කරගෙන යන නිසා තියෙනතරි මේ භවගමන කෙලවර කරගන්න බොහෝම ලං කරගෙන ඉන්නවා. මේවා ඉතිහාස ක්ෂේත්‍රයක ගොඩේ තිබෙන මේ තාමත් තියෙනවා. මේ යටගෙයින මිහිඳදී මේ යටගෙයින ධර්මයෙන් මතු කර දෙනවා විශාල බෞද්ධ සූරදයක් ඉදිරියට යැදෙනි. ඉතින් අපි අද කාරණාව කතා කරගෙන යනවා. මම පළමු කොටම ඉල්ලා සිටිනවා තියෙන්නේ ඔබගේ දුරකට පුළුවන් නම් විසන්දි කරගන්න. එහෙම නැත්නම් ෆයිනල්ස් මූඩ් එකට දාගන්න. මොකද හේතුව දහම් සමාධියට සම්බන්ධ සාධාරණේ ප්‍රවේණය කරන පිරිස ඉන්නවා මෙතන. ඒගොල්ලගේ දහම් සමාධියට බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා. කලින් යන්න ඕන කෙනෙක් එහෙම ඉන්නවා නම් දෙගොල්ලෝ පුළුවන් නම් ඒක පිටපස්සෙන් ඉඳගන්න. මොකද ඔබ යන ධර්මයේ දඬලක වේලාවට අනිත් අයගේ දහම් සමාධියට බාධා වෙන්න පුළුවන්. දහම් සමාධියකට බාධාමක් ඇති කරනවා කියලා කියන්නේ දෙගොල්ලෝ මහා පාප වෙන වැඩ. ඒක නිසා තමයි මම විශේෂයෙන්ම කියන්නේ පුදු දඬුවක් වේම ආදාන දෙවියන් ආදී දෙවියන්ව අගින් ඉන්නත් පාපිය. ඒ හේතුව තමයි ජීවිතේ බොහෝ පිරිසක් සාධාරණ මේ ශ්‍රවණය කරනවා නිවන් අරමුණු කරගෙන. අනේ අද මට කොහොම හරි මොන සෝතාපන්න ඵලයේ සකස් කර ගන්නවා කියන හිතාගෙන සාධාරණ මේ ශ්‍රවණය කරගෙන යද්දී අවුරුදු කෙනෙක් ධර්මයේ විතරක් නෙමෙයි ජීවිතේ අපුට එක හරි නැගෙන්නේ. ඒ කම්කට පවා මහා සාපයක්ද? සාපයක්ද? පාපයක් කියලා චේතනාවක් නැතිනම් මම බාධා කරනවා කියලා. නමුත් සාපේෙන් දිනුම් චේතනාවක අවස්ථාවක් නැහැ. ඉතින් අන්න ඒක නිසා බිඳුනි පුරවත් කරන උත්සාහ කරන ඔය දුරකටද වයිපෝට් එකෙන් ගන්න දාලා තියන. ඒ වගේම ශබ්ද බද්ද නැගින්න නැති පරිදි කටයුතු කරන්න. ඒ වගේම අනිත් දිනීම තමයි බිඳුනි. මෙතන සෙනඟ ගොඩාක් ඉන්නවා. අපේ මහා සංඝ රත්නය වැඩි ඉන්නවා. පාසලුන් මහත්මේ නියෝජනය කරමින් උන්වහන්සේගේ පිළිම වහන්සේලා වැඩි ඉන්නවා. ඒ ඕන එකක් ෆොටෝ ගහන්න මාව විතරක් ෆොටෝ ගහන්න තියෙනවා. ඒක ඔබගේ කරන සාධනෙ කියන්නේම මොකද හේතුව කිහිපුනි. දැන් අවුරුදු ගානක් ඉඳි අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. මම කවුද කියලා මම ලෝකෙට දීලා නැහැ. මොකද හේතුව මම කතා කරන්නේ මගේ ධර්මයක් නෙමෙයි. මම කතා කරන්නේ සාස්ත්‍රුන් මහත්මයාගේ ධර්මයේ. ඒ නිසා ඒකට යටින් මගේ නම ගහගන්න නැහැ මොකද කවුදා. ඒ නිසා අපි කියන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙක් මාව දන්නේ නැහැ. අදෝ බව දෙක ගන්න නැති අදින් පාදේ ආයෙත් බව දකින්නේ නැහැ. ඒක තමයි ප්‍රෝමේ. මේක ලංගහගෙන යන වැඩ පිළිවෙලක නෙමෙයි ඉන්නේ. ලංගහගෙන යන වැඩ පිළිවෙලක නෙමෙයි තියෙන්නේ. නම අස්කරගෙන යන වැඩ පිළිවෙලක ඉන්නේ. මේ නම කොයි මොහොතේද අස්කරගන්න කියලා බලාගෙන ඉන්නේ. ඒ කර්ම කාරණාත් ඉස්සරහට කතා කරගෙන යන. එතකොට මෙතන ඉන්න සියලුම දෙනා මේ වෙලාවේ අනිස්ථාන කරන්න ඕනේ ජීවිතේ මේ සත්‍යය අවබෝධ කරගන්නවා කියන එක. නැත්නම් අපරාධේ අපි මේ කාල වලට ආවේ ඊ රාත්‍රි ළමු දේශනාව ඉවර වෙනකොට මේ ඉවර වෙලා අපි අරකට එකමාර වෙලා මෙදියම් වලදී මෙදියම් ඊට පස්සේ ආයි උනේ හතරට අපි කියන්න ආව ෆ්ලයිට් එකට ගියා. දැන් පිටර නිදාගෙන තමයි දෙන්නේ මේ උදා ධර්ම දේශනාව කරලා දැන් මේකෙන් තමයි මේ ඉවර වෙච්ච එකම නිලාරෝ ධර්ම දේශනාවක් තියෙනවා ඒකත් කියන්න ඕනේ. හැබැයි මතක තියාගන්න එක දෙයක් මම මේ එකක්වත් කරන්නේ ඕනෙ නෙමෙයි. ඒක නිසා පිළිතුරු ඔබ නිවන් දැක්කත් කියන වරද දතත් මම මේ හැමදේම කරන්නේ පිළිතුරු සාස්ත්‍රුන් වහන්සේට මම වෙච්ච ණයකවත් හැබැයි මේ ණය ජීවන ඉවර කරන්න පුළුවන් ණයක් නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේ මා අප්‍රමාණලෙට විදහස් කළා අද මුළු ලෝකයක් අදාළ වෙච්ච පිළිතුරු මමගේ මරණය ඉදිරියේ පවා මට නම් අදන්න හේතුවක් කියලා නැහැ මේ මාගේ සත්‍යෙ විදහස් කළේ මගේ සාස්ත්‍රුන් වහන්සේ එලා උන්වහන්සේගේ ප්‍රාර්ථනාව තමයි මේ ලෝකවාදී සත්‍යයද මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්නේ. ඒක නිසා තමයි කියන්නේ මේ උගින සද්ධාර්මයේ කතා කරන්නේ. ලාභ ජීවිත ප්‍රසංසායින්ද හරි කල්දරයි ඒක නිසා තමයි මම ඔබට කියන්නේ මාව ලෝකෙට දෙන්නේ පාපිත. මොකද ඔබ හොඳ ආකාරව දන්නවා කිව්වෙතුනි මේ මිනිස්යා කියන කෙනා මා අනුසම්මේ. මිනිස්යා කියන කෙනාගේ නම හැදලා තියෙන විදිය තමයි හැමෝම හිතන්නේ මේ මිනිස්සයා කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනා කියලා. ඒවා මම පැහැදිලි කරලා දෙන්නම්. සමහර වෙලාවට ධීමදී ඔබ ඒවත් එක ගැටෙන්නත් පුළුවන්. හැබැයි මගේ පළවෙනි ඉල්ලීම තමයි මම මෙතන ආවේ ඔබට නිඳා කරන්න දෙන්නේ. මම මෙතන ආවේ මේ ලෝකවාදී කිසිම සත්‍යයකට අනුසාරයෙන් ධීමදී නිර්සත්‍යයකටවත් නිර්දලයකටවත් බල්ලෙකුටවත් නිඳා කරන්න නෙමෙයි මම මෙතන ආවේ. ඒක නිසා කිසිම කෙනෙක් අවමල් වේලුවක් ගැනීමක් ඇති කරගන්න එපා. මම ඔන්න තාක්ෂණික අපහාස කරනවා. ගොඩාක් කිරි දෙනවා විනෝදිනි ඇවිල්ලා බලන් ඉන්නවා අපහාස කරනවා. ආ ඔයාලා මේ අපහාස කියන්නේ අරහාවුදුර. ඔයාලා මේ අපහාස කියන්නේ අරහාවුදුර. ඔයාලා අපහාස කියන්නේ අරහාවුදුරන්ට කියන ලිස්ට් එකක් තියාගෙන යන්න ඉන්න සමහර දෙවිත් ඉන්නවා. නමුත් මම කාර්මික වේලා තියෙනවා විනෝදිනි. මම මෙතන තාවේ කිසිම කෙනෙකුට අපහාස කරන්නේ නෙමෙයි. ඔබටත් අපහාස කරන්න දෙන්නේ. මේක සුපර් මාකට් එකක් කියලා හිතන්න. ඔබ සුපර් මාකට් වලට ගිහිල්ලා තියෙනවා නේද මේක? මම දන්නා නිදි කියලා එකක් යකෝ මේ මෙච්චර බලු තියෙන මේක මොකටද කිසිත් කියලා අහලා තියෙනවා. ඔබ සුපර් මාකට් එකේ බලු තියෙනවා ඔබට ඕන එක විතරක් ඔබ ගන්න. මෙතනත් තියෙනුනේ නානා ප්‍රකාරයේ චිත්ත සංස්කාරම තියෙනවා. නානා ප්‍රකාරයේ දේවල්. තාම නිවන දැකලවත් නැති නිවන නිවන ගැන අහලවත් නැති කිවිත ඉඳලා. සෝතාපන්න ඵලයට පත් වෙද්දී කිවිත් පවා මෙතන ඉන්නවා. ඒ මතම කියනකම් ඉන්නවා බිමදිනු. මෙතන ඉන්නවා බිමදිනු නාම හොටිකලා මේ පරිිතට යන උත්තරියක්. ඒ පරිිතට යන්නේ සත්‍යමී අවබෝධ කරගන්නේ අපි අතිමරේ වහන්සේලා වගේ. සත්‍යමී අවබෝධ කරගෙන ඉන්න වෙලාව මේ ජීවිතේ දරාගෙන ඉස්තුතිය කරගන්න වැඩි කිවිලි කිසි දෙයක් නැද තින්න ඉඳසක් මෙතන ඉන්නවා. එහෙනම් මේ නානක් ප්‍රකාරයේ තිරසක් මෙතන ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ සුපර් මාකට් එකේ ගියා වගේ හිතන්න. සමහර ඒවා ටිකක් බර වැඩියි ඔබ. මේ බර වැඩි වෙනකොට හිතන්න එපා මම ඔබට අවහන්සියක් කරලා තියෙනවා. මම හදන්නේ ඔබව ගලව ගන්න පුළුවන්. මැරිලා මරපරේතෝ ඉන්න ඉන්න දිනසක් ගලව ගන්නයි මේ උත්සාහ කරන්නේ. මම ඔප්පු කරලා මෙන්නම් මැරිලා මරපරේතෝ වෙන බව. ඔප්පු කරලා මෙන්නම් මැරිලා දිනසක් යෝතිය යන බව. අවුරුදු කෙනෙක් කියලා නෑ මම යන්නේ නැහැ කියලා අන්න කියලා වැඩි දවසක මම නැහැ කියන මම කියනවා ඉන්න තැන කොහෙද කියලා. මේක පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ සම්බන්ධව මේ කතා කරන්න යන වෙලාවේ තිබුණු සියලුම දෙනා මේකට සවන් දෙන්න. විශේෂයෙන්ම අපේ ධර්ම මහත්තුරු. අපේ ධර්ම මහත්තුරු ලොකු වරදක් කරනවා. ඔබට ධර්ම අද්දාවක් ලැබුණේ නිගදිරි ඔබ මේ සාන්තා ලති වලින් ඈත් වෙලා හිටපු නිසා පහුගිය අත්දැකුවද? සාන්තාවන්ට අපහාස කරනවා නෙමෙයි. සාන්තාව බොහොම ශ්‍රේෂ්ඨ. නමුත් ධර්මදිරි ගෑනු කියන ගතිය. ඒ ගෑනු කියන ගතිය පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න නිසා හිටිය නිසා තමයි තියෙන්නේ ඔබට ධර්ම අද්දාවක් ලැබිලා තියෙන්නේ. ඒ ධර්ම අද්දාව ධර්ම අද්දාවක් බවට පරිවර්තනය කරගන්න එපා ඉන්නේ. ඒක නිසා තමයි මම ආදරයෙන් ඉල්ලා දෙන්නේ අපේ විශේෂයෙන් අපේ මහතුරුගේ මේ ධර්මයේ ජනමේකන් ඔබට මේ සත්‍යය අවබෝධ කරගන්න ලේසි. අපේ කාන්තාවන්ට වඩා නමුත් අද පන්දරකට ගිහින් දින්නමාලෙන් වෙන වැළුවට පන්දර ජීවිතේ කාන්තාව අහුවයි ඉරිමි ඉන්නවා 10ක් විතර. ඔන්න ඔයගේ වැඩ తీන ගිහින් ඒ ඉරිමි 10යි ඔන්නගේ 70ක් කඩලා ඉන්නේ ඉරිමි අසදලි උඩ. ඔබට අපරාධයක් දී මම මේ ඉරිමි අද්දාවක් බැරිලා තියෙන්නේ. ඒ නිසා ඒ අන්තාව උදාකර ගන්න එපා. සාත්‍රෝගාන්තයේ වේදනාවෙන් නම් දීමේ දිනින්න විශේෂම වේ නිවන් දකින්න මේකයි. කාන්තාව යම් ප්‍රමාණයකට නිවන් දකින්න මේකයි. ඒවත් මම පැහැදිලි කරලා දෙන්න. කාන්තාව මෙවට පසුබට වෙන්න අවශ්‍ය නැහැ. ඔබට තියෙන කාන්තා ගතියින් ඇද්දෙන විතරයි. දීම වේදයක් නිවනට නැහැ. ගති වේදයක් තියෙනවා. මල් ගතිය ඉන්න කෙනා නිවන් දකින්න බෑ. ගෑනු ගතිය කියන කෙනා නිවන් දකින්න බෑ. ඒක කිරිමි ලිංග කියන ගෑනු ගති කියලා තියෙන තෝරන තරම් ඉන්නවා. ධර්ම දේශනාව කරගෙන යනකොට ඔබට තේරෙයි මේ ගති මොනවද කියලා. ඒකෙන් ඇත්තු. ඇත්තට අපි කියන්නේ මේ නිවන් මඟ ප්‍රකට කරනවා. අපිත් එක ප්‍රයත්න දරන 60කට අධික දිනක. ඒ 60කට අධික දිනකම තියෙන විවිධාකාර රටවල විවිධාකාර රැකියාව කරනවා. ડોක්ටර්ලා ඉංජිනේරුවෝ වගේ පටන්, සයන්ටිස්ට් වගේ පටන්. බොහෝ උගත් කිරි සයිකල් යනවා. ඒ ප්‍රයත්න දරන එකම එක හේතුවයි කියපු දේ ඒ තමයි තාත්තුන් වහන්සේගේ ආදරේ පූර්ණේ කරගන්නේ. ඒ කාන්තේම කිවිදේ ඔබත් එතනට ආ යුතුයි. එහෙම නැත්නම් ඔබට දිනදී මම කියන්නම්. මම මේ ජීවිතේ වාදුති ප්‍රත්‍යක්ෂ මේ දේවල්ම හොඳට හදාගන්නු කෙනෙක්. ඒක නිසා තමයි ජීවිතේ මේවා පොදු පුරා කියන්නේ. අපි බොහෝ මොකද ඉගෙන ගත්තා. ලෝක සත්‍යයේ ගිනිගිනි කරා. ලෝක සත්‍යය දුන්න ගිනිගිනි ඉගෙන ගත්තොත් තමයි සාර කියලා. ඒක නිසා ඉගෙන ගත්තා. ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණයේ පවා ඉගෙන ගත්තා. නිවන් නැහැ කියන්නේ දුබුතුනි වුණේ නැහැ. ඒක නිසා ඔක්කොම අතහැරලා දාන්න යන වැඩක් නෑ දේරු කරන්නේ. ඒකිනුවා ඔබට දේරු කරලා දෙන්න. ඒනිම කරුණාවෙන් සත්‍යමේ ධවණී කරන අදිස්ථාන කරන්නේ මේ ධර්මයේ මේ ධම්මතා මණ්ඩපේ නෝතාපන්න කරේ සාර්ථක කරගන්න. අන්නේ අනිත්‍යයේ යෙච්ච විදිහට සංසාරයේ ධර්මයේ ගන්න දීවිදී මේ කාර්යයේ මේ මේ මාර්ගඵල තියෙනවා. මාර්ගඵල රාමින් 10000ක් ඉන්න වරන්තාවේ 10000ක් දීලා ඉන්නවා. කවුරුත් ඉන්නේ ඉන්පත් එපා මාර්ගඵල නැහැ කියන්නේ. තෝතනමල්ල බලස්සේ ඉන්න ඕනේ තමයි. රහතන් වහන්සේලා දීප නමක් ඉන්න වරන්තාවේ නැතුව නෙමෙයි. උන්වහන්සේලා පින්වත් පානවා ඔන්න ඔබ ඔබට දෙන්නා නම් උන්වහන්සේලාගේ ධාතුන් මහන්සේ දීපනමක් පාපුත්තනේ. සැලමල්ල පින්වත් පානවා ඔක්කොම උන්වහන්සේලා අරහත් වෙලා භාත් වෙලා උන්වහන්සේලාගේ සාධාරණ ධර්මයක නම් කියන්නේ නැහැ කාටවත්. ඒවනම් දෙවි දිනන අපි ව බදා කරගෙන ඉන්නේ. ඉතින් සාධාරණ දේවල් අදා පටන් ගන්නද පටන් ගන්න කියන්නේ. ඒක කලින් තමයි මේක දීන දිනන ඒක නිසා සාධාරණ මේ ධර්මයක නම් ඔබ වෙන්නේ. ඔබ මෙච්චර කල් රෝගයට කළා දරුව හැදුව දරුවන්ට කළා මම දිනින්දා කියලා වාදුරු දෙයි කියලා ඒක ගන්න කියලා අර්ථ කළා ඔබටම කළා. ඔබ බැරිලා මල පිළේ දෙච්චාම එකෙක් පාට ඉන්නේ නැහැ ඔබ වෙන්නේ. ඒක නිසා මල ඔබගේ ඊළඟ ඔබට කරගන්න දෙයක්. ඔබට කරගන්න මේ මල් කරගන්නේ මට මේ බත්තර දේවා මම කරන්නේ මට මගේ පාරමිතා පිළිවෙලවල සාතුරුනාදේ නයි කියනවා මේ බත්තර දේවා අවසන් වෙනකොට දිනේ මගේ පාරමිතා පිළිල මටත් තින් වැඩි ඒ නිසායි මම මේ දේ කරන්නේ අනිත් එක සාතුරුනාදේ මේක නයි කියනවා එලා ඉවර ඉවර කරලා බැරිවත් කියලා දුන්නවන් දැන් ඉන්නේ නොදෙන්න දෙයක් නෑමද සියලු සම්බන්ධ දීලා තියෙන උන්වන්දේක සාතුරුනාදේ අම්මගලම හැම හැටියෙම උන්වහන්සේගේ සාධනෙල් දීලා තියෙනවා. මෙමාගේ වංගුනේ ඉදිරිකරම හැම දියම උන්වහන්සේගේ සාධනෙල් දෙන්නේ යන්නේ. ඒ ඔක්කොම උන්වහන්සේ අම්ම සාධනවත් උන්වහන්සේගේ සාධනෙල් දෙන්නේ යන්නේ අයියා අම්මවත් උන්වහන්සේගේ සාධනෙල් දෙන්නේ යන්නේ. මොකද මම බත්හැල්ලක් අර දීපුනේ ජීවන ඒ උත්තරේ නිවන් දකින්න ඒ සාධනෙල්. මේ ගෝලතර සංසාරේ කාලකන් සංසාරේ ගෞරවයන් යන්නේ නේරුවක් නැහැ. ඒ හැමකම මම පෙන්නලා දෙන්නේ. මේකයි මම ජීවන ඔබ වෙනුවෙන් කතා කරන්නේ. ඒක නිසා අපින්නතුනි අමාරු වෙනවා ඔබට නිදෙන්න පුළුවන්. ඔබ ලොකු දුවාලයක් හදාගෙන ඉස්පිරිතාලේ ගියාට පස්සේ ඔබට වේගාන්ත දොස්තර මහත්තයා කියන විචනාව ඔබට කරන්න දෙයක් නැහැ. ඔබ ගියා පුතා. උරන්නෝ. උදල සුද්ධ කරන්න ඕනේ ඔබට. මේ ටික දාලා සුද්ධ කළේ නැත්නම් එහෙම ඔබ උඩු දුවල කපුල කපන්නේ. මේ කපුල කපාගෙන වඩා හොඳයි ඒ වෙලාවේ ඒ වේදනාව දරාගෙන ඉන්නේ. ඒ නිසා අපි මේ බැංගල වල දෙයක් කියන්නේ දැතුන. මෙන්න මේ කියන දේ වදාකට මෙනෙහි කරා. වදාකට මෙනෙහි කරලා ඉවරලා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න. ඒක තමයි කරන්නේ. ඒ නිසාම ඔබට දහම් දෙන්න. එහෙමනම් දෙවියනි බලුපරත දීපත් කරගන්න. ධම්මවංශා භෝගදාතෝ යෙදෙනා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී මෙයව දීපත් කරගෙන එයාට මේ කලවෙන් දෙන්නේ කියලා ආරාධනා කරාම දැන් දිව්‍ය සාතර මේ ශ්‍රවණය කළ ඔසෝතු මාර්ග ඵලයෙන් දීගන්න කියලා. ඒ වගේම දෙවියනි ඔබගේ ඉෂ්ට කාමයේ දෙවි දේවතාවු වහන්සේලා එතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන් ආ වූ ඉන්ද්‍රෝමීක සම දේව ප්‍රජාපති ආදී මේ සියලුම දේව සමූහයන් වහන්සේලා වසීපත් කරගෙන මාර්ගඵලයේ උපසම්පදා කරගන්නවා කියන දැටි අනිස්ථානයේ විස්තර සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කියනවා. ඒ කියන්නේ මේ දෙවිතුනි අපි ඉන්නේ කාර්මපාරණ දේන් කරගෙන යන අපේ මහා සංඝරත්නේ ඔබ නිරන්තරයෙන් අවවාදන් සාසනා කර මේ මහා උත්සවයේ මේ ඉතාලි මේ වැඩේ ඉන්නු. ඒ උත්සවය ඔබට දෙන්න යන දෙයි ගන්න දිනක් වැඩිවමක් තියෙනවා. පොල් කිරිත් එක්ක දෙන්න යනකොට පොල් කිරි එපා කුඩු විතරක් දීපන් කියලා ඉඳද්දී කුඩු ටික විතරක් දෙන නිකන් ඉඳ වෙනවා උන්වහන්සේ. හැබැයි ධිමතුනි අද මේ ධර්ම දේශනාවක තේරුම් ගත්තොත් මනාකොට මෙතනින් පස්සේ පොල් කුඩු ඉල්ලන්නේ නැහැ ඔබ. ඔබ ඉන්නන්නේ කුඩු හැර පොල් කිරි විතර. උන්වහන්සේලාගේ පොල් කිරි තියෙනවා ඕනේ නැහැ. නමුත් උන්වහන්සේලා එක දෙන්නේ නැහැ හේතුව ඔබ ඉන්නන්නේ කුඩු නිසා. ඒ නිසා ධිමතුනි මේ දේශනාව කරගෙන යනකොට පොතාකාරවම තේරුම් ගන්න මේ කරුණු කාරණා කියනවා. පන්සල් ඇතුළු මිසුරු කරන තැනින්දල සීමිතේ ඔබ අවබෝධ කරගන්න නැත්තම් දීමුනේ ඔබ සමාන වේලාවට කරන දේවල් ඔබම දන්නේ නැහැ ඔබ අමු මහ නරකාදී තරගෙදී. බොහොම පරිස්සම් සහගත මේ කටයුතු කරන්නේ. ඉතින් ඒවා මම ඉදිරි ඔබට තේරුම් දෙලා දෙන්න. ඒ දේවල් මනාවට තේරුම් අරගෙන සාධනම් මේ ක්‍රමයේ කරගෙන යන්න. අපිට වේලාවක් හමුනොත් ඔබට තියෙන ප්‍රශ්න විචාරණය කරන්නත් අපි අවස්ථාවක් හොයාගමු. අයිතක දෙවිගේ ධර්ම මේ මොහොත ඉන්න කතා කරගෙන ඉන්නවා. තා පොට්ටක් කියලා අරගෙන සමාධිගත වෙනවා. සමාධිගත වෙච්ච එක මම දිනුදුලි ඉස්සමත් මේකින් අතර මේ කතා කරනවා. කවුරුත් එහෙම හිතන්නේ නැපා මට කේක් නිහින්දයි කතා කරන්න කිව්වේ. අතර මේ කතා කරන්නේ ගියාම දිනුදුලි ඉස්සමත් මේකින් වදින පිට වෙනවා සමාධිගත වෙනකොට. සාමාන්‍ය ප්‍රයත්නවල වේදනාව සාමාන්‍ය විදිහට කියන්න ගියොත් එහෙම කයි නවයකින්වත් කියලා ඉවර කරන්න බැහැ. ඒ තරම් මේකින් සද්ධර්මයේ ගලාගෙන එනවා සමාධිගත වෙනකොට. ඔබලත් මේ දේවල් අත්දැකීම පුරුවන් කිව්වොත් මේ සාධාරණිය අසුරු විසුරු කරගෙන යද්දි එක මම ඔබට දිනවලු ඉස්සරහම පටන් ගන්න බෞද්ධයෙක් වෙන තැන ඉඳලා මොකක්ද කරේ ඉන්නේ කියන්නේ බෞද්ධය කියන්නේ යාගෙන ඉන්නේ ඔකෝ නමුත් දිනවලු බෞද්ධත්වයේ හරි බෞද්ධත්වයේ මොකක්ද කියන්නේ කියන අපි හරියට දැනගෙන යන්න මේ ගම ඉති ප්‍රශ්නයක් නෑ මම කියවල රිදෙන්න පුළුවන් එකපාරක් රිද්ද ගත්තත් තමයි නෑ කියන්නේ ඉතනින් එහාට මේක දුර වෙනවා නැත්තම් එහෙම මෙන්නේ තුවාලි උදුර මහ විනාශයක් තියෙනවා. ආන්දු වහන්සේගේ දිවිණක් ඉස්සරහා තියාගෙන උන්වහන්සේට නැදවැදී ඉන්න જાතියක් දීන මට්ටමක් දැන් ලැබිලා තියෙනවා. ආන්දු වහන්සේගේ ගඟදී එකමදී මොකද උන්වහන්සේට වැඩලා පිටිකක් ගන්න ඔන්නෝත් කියලා තමයි කරගෙන දීන්නේ. ඒ වහන්සේ නෑ තියෙන්නේ මේ සම්බුද්ධ සාධනයක් ලෝකෙට පාලුනේ ලේන් පාම් වැඩකට දෙන්නේ. මම ඉස්සෙල්ලා කියන්නම් මේ ආන්දු වහන්සේ කියන්නේ කවුද කියලා. මම ඔබට ගන්න කෙනෙක් කියන්න පුළුවන් නම් ඒ ආන්දු වහන්සේ මනුස්සකම පිටුදු නෙමෙයි. කථාගතය වහන්සේ ඇයි මනුස්ස ලෝකෙම ඉබුදු? දෙවියන්ගේ ලෝක 31ක් තියෙනවා මේ ලෝක ධාතුවේ. සතර අපායයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක හයයි රූපාවචර බ්‍රහ්ම ලෝක 10යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ඔය ටික ඔක්කොම එකතු කරලා ලෝක 31ක්. අපාර දෙවියන් ඉස්සන් ඉන්නේ අපි විතරයි ලෝකෙ ඉන්නේ කියලා. එහෙම නැහැ ලෝක 31ක් තියෙනවා මේ ලෝක ධාතුවේ. ඔය ලෝක 31ක් ලෝක ධාතුවේ දිව්‍යදෙනි සුගතිගාමි ලෝක තියෙනවා 27ක්. දුගතිගාමී ලෝක තියෙනවා හතරක්. සුගතියට යනවා 27ක් ලෝක, දුගතියට යනවා හතරක් ලෝක. ඔය ලෝක 31ක වෙන්නේ ඔන්න ඔය විදිහට. එහෙමනම් ඇයි මේ සාතුරු වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ? නෑ ඔය ඒවා එහෙම හිතලා බලන්න. ඇයි උන්වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ? තේරෙන්නේ මනුස්සයාට මේ දෙන්නේ ඝන ශරීරයක් තියෙනවා. ඔය ඝන ශරීරයක් තියෙනාට විතරයි තියෙන්නේ ලෙඩ ලෝකෙ හැදෙන්නේ. දෙවියන්ට ලෙඩ ලෝකෙ හැදෙන්නේ නෑ. උන්වහන්සේ මේ දෙවියන්ට තියෙන්නේ බොහොම සීම් ශරීරය. එනම් භාතුරු වහන්සේ දිනුනේ දීඝ ලෝකෙ ඉපදුනා නම් උන්වහන්සේ දීඝ නම විදගෙන බුද්ධත්වයට ආරම්භ ගන්නවා. ඇයි උන්වහන්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ? ඔන්න හිතලා බලන්න මේ කතුනාද? මනුස්ස ලෝකෙ ඉපදිලා මනුස්සකයාට අරගෙන රෝහිත පස්සන්තිකා රෝගෙ හැදලා දුක් විඳ දුරුකැක්කමක් හැදලා දුක් විඳ මොන්තේ අමාරුවක් හැදලා දුක් විඳ දේවදත්ත ගම් කරලා කබුල කඩක් නීමක වෛද්‍යවරයා කබුල පාන බෙහෙත්දා. ඔය විදිහ දුක් විඳ. එනම් ඔය අනන්ත මහා දුකක් මේක මොකටද තියෙන්නේ මනුස්ස ලෝකෙ ඉපදිලා? ඒ හැමදේම බැලේ තියෙන මේ ඒක තමයි මම තරම මතේ. සාතුම් වහන්සේ හැමදේම කළේ මම වුණේ. උන්වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ නැතු උන්වහන්සේ සාතුම් මහ රාජික දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් එහෙම. අපි මොනවද බලහන්නේ? හෞද සාතුම් මහ රාජික ලෝකෙ දිගේ බලහලා කියන කවුද ඉන්නවා? සාතුම් මහ රාජික ලෝකෙ කියන්නේ පළවෙනි දිව්‍ය ලෝකෙ. අපි කාටවත් පළවෙනි දිව්‍ය ලෝකෙ කියන්න බෑ. ඒක නිසා තමයි කියන්නේ සුගතිගාමි අන්තිම ලෝකය. ඒ කියන්නේ නිවන් දකින්න හේතු වාදනාවක් තියෙන. සත්ව කොටස ඉන්න අන්තිම ලෝකේ සාතුන් වහන්සේ උපත්ති ලබන්නේ ඔන්නෝ හේතු නිසා. සාතුන් මහ රාජික වැඩියන් ඔන්න මෙහෙ ඉන්න පුළුවන් නමුත් මෙහි ආයේ සාතුන් මහ රාජිකට යන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි උන්වහන්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. මනුස්සය හිතන්නේ මනුස්සය බුද්ධියෙන් හරි ලොකුයි ඒක නිසා මෙහෙ ඉපදුනේ. ඇයි මනුස්සයාගේ ස්වභාවය තමයි කියන්නේ මනමන උස්ස ගන්න ස්වභාවය. මනුස්සය කියලා කියන්නේ මේ උසස් බලසක් නැත්තා නෙමෙයි. ඒක වැරදි කතාවක්. එහෙමනම් සුත්තාවාදීන බ්‍රහ්ම ලෝකුද? අනාගාමී උත්තරේ මෙතනයි. එතකොට ඒක උසස් බලසක් නැද්ද? එහෙනම් ඒකට කියන්නේ නෑ මනුස්සකම. උසස් බලසක් තියනවා නම් කියන්නේ මේ රටේ තියනද ඉරගෙදරක්. තියනවා. එහෙනම් මේ රටේ ඉරගෙදරක් තියනවා නම් මේ රටේ කොහොමද උසස් මනුස්සයෙක්? අම්මා වර්ණවල කොහෙද තියෙන්නේ මනුස්සයා උසස්? ආත්ම වර්ණවල අම්මා දුන්නේ කියලා ධර්මිය දුන්නේ කියලා ධර්මවාද දුන්නේ කියලා කොහෙද තියෙන්නේ උසස් වෙන්නේ මනුස්සයෙක්? එහෙමනම් මනුස්සයා කියලා කියන්නේ උසස් බලසක් නැත්තා නෙමෙයි. මේ මනුස්සයාගේ තියෙන ගති ලක්ෂණයක් මැඩමන උස්සක හැම විටම තියෙනනේ සමාව උස්සගෙන වැඩ පිළිවෙලක් කරනවා කියන්නේ. ඔබ කියන්නේ ආමිත්ගේ කතාව කියලා තමයි මම දන්නවා හොඳ කෙනෙක් මගේ ආමිත් ඉන්නවා එයා මෙන්න මෙහෙමයි කියලා කියපුවම අර යාදෝ මොකද කියන්නේ? ආ මාතන්නයි කියන්නේ කොහෙද ආදි? එයා උදේම නම් එයා නම් ඉන්නේ. සංගාල කියන මොකද මේ කියන්නේ? සමාව උස්ස ගන්නවා සංගාල. ඔබ එකක් කිව්වොත් උදේම එකක් නම් කියනවා මම දන්නවා උදේම නම්. හැම විටම කරන්නේ පිළිවෙලින් මැඩමන උස්සගෙන වැඩ පිළිවෙල. ඒක තමයි මිනිස්යාගේ හැටි. කලිතේ වල්ලා සමාධිය තියාගෙන. තව කෙනෙක් සමාධිය වඩා උඩින් එහෙම ඉන්නවලු. කලිතේ කරන්නේ මොකද? ඒකනාව පරිහරණය කරන වැලකිනු ලක්කන. ඔන්නයි මහා මාන්නාදී සදාහරේ තමයි මේ මිනිස්ස කියන සංස්කෘතිය ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් කිනුනේ මේ මිනිස්යා කියලා කියන්නේ වලද සතුන් කරේ නෙමෙයි. මේ ලෝකේ ජීවත් පළවෙනි රජුවන්ට කියන මනුරජුවෝ. ඒකේ හේතුව තමයි කිනුතුනි මේ ලෝකේ ජීවත් පළවෙනි මිනිස්ස කොටද ආපන්නලින් මේ ලෝකේ ආපු ධම්ම කොටද සේවනා සේවනා සේවනා දුරු දුරුුණ ගති ඇතිවලා ඇතිවලා ගරුතරීනේ කඩගත් පටන් ගත්තට පස්සේ මේ දේකමා දෙලා තියෙනවා කියන්නේ මේව අහලා බලන්න මේ දේකමා මුලින්දම දෙලා තියෙනවා මට සියලු දේකමා අද කියන්නේ නැහැ අවුරුදු 8 10 ඇතුලේ දෙලා තියෙනවා දේකමා ඕක අහලා බලන්න ආපන්නල ධම්ම ලෝකේ ආපු ධම්මයන් නිදුන් මේ ගල මේ ශරීරයේ ගල වෙන්න පටන් ගන්න පටන් ගන්න ඒ කියන්නේ දුරුුණ ගති ඇතිවෙන්නේ ඇතිවෙන්න 10 බල වැඩි කරන්න පටන් ගන්න පටන් ගන්න එයාගේ ශරීරය ගණ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකෝ තමයි මනුස්ස කියන ස්වභාවය ඇති වෙන ගැටේ ඔය කිරිස. ඔය මනුස්ස කියන ස්වභාවය මේ කිරිසල ඇති වෙච්ච දවසේ ඉඳලා මේකම කරන්නේ පිටින් මැඩ මැඩ උස්සගෙනම පොටු ගහ ගන්න. මේ කොටස මගේ. මේ කොටස මගේ. ඕක උපේ නෙමෙයි ඕක මගේ කියලා පොටුවක් ගහ ගන්න. මේ පොටු ගහන රන් වෙයි කියන අන්තිමන පිළිතර සිද්ධ උනා නායකී හදාගන්න. සියුදනා සම්මතින් නායකී හදාගත්ත මහා සම්මත රජු වේවත් ඒ රජුට තරණමක් තියෙනවා මනු රජු මනුරජු රෝගයන හේතු තමයි මැනමන උත්තරගෙන ගතිගතේ තියෙන නිවිතද විදංගනම් වැඩලා දීපුනේ. ඔන්නම තමයි තමයි කියන්නේ මේ මනුස්ස කියන දෙරිත ඉන්නේ. මනුස්සයා කියලා කියන්නේ ඔන්න ඔහොම දෙරි. එහෙනම් හැමතිස්සෙම මැනමන උත්තරගෙන ගතිගතේ යුක්තව තමයි කටයුතු කරන්නේ. ඔබ අතරත් නැති ඔබටත් තියෙන ඔය මනුස්ස ගතිගතේ. හැමතිස්සෙම මැනමන උත්තරගෙන ගතිගතේ. හැමතිස්සෙම සීලයන් ගහ ගන්නවා. පොතුල් ගහලා ලෙන් කර ගන්නවා. ඔය අද රාමතුම සමග ගිහිල්ලා ඉන්නේ කිරි ආත්ම මහන්සේ එහෙම තමයි ආත්ම මහන්සේ දැක්කේ. ආත්මතුම තරත දේශණ යනවා දේශණ උත්තරේ තරත ආත්මනේ එක එක තරත ගිහිල්ලා ඉන්නේ. කියලා බලන්න ඕන. මෙන්න මේ ධර්මයක් තියෙනවා පොඩ්ඩක් අහලා බලන්න නිවන් දකින්න උත්සාහ කරා අපි නම් අහන්නේ ඕවා. ඇයි? අපි හරම ගිහිල්ලා තියෙන්නේ කාගෙද? ආවල් ආත්මය. ඉතින් අපි අතිමරයන් වහන්සේලා සත්‍යමගේ දේශනා කරන ඒ වහන්න කවුරුත් නැහැ. උන්වහන්සේලා පරිසම්පාද විග්‍රහ කරගෙන ඒ වහන්න කවුරුත් නැහැ. සයිත්‍යයක් අපේ ඉඳගෙන මල් පිළිගන්න තරම ඔක්කොම නැහැ. ඇයි ඒ තරත ගිහිල්ලා? ඉතින් ඕවම මොකද වෙන්නේ? කාගේවත් තරණයන් එපා. තරණයන් සාතුරු මහන්සේගේ තරණය. සාතුරු මහන්සේගේ තරණයන් ආර්ය ධර්මයේ තරණයන්. ආර්ය ධර්මයේ ඉස්සෙල් ඉගෙන ගන්න හොඳයි. මොකක්ද ආර්ය ධර්මයේ කියන්නේ කියන්නේ? ඒ ධර්මයේ නිවන් දකින්න සත්‍යමේ හොදාකාරෝ ඉගෙන ගන්නට පස්සේ නිවැරදි ඔබට කාගේවත් තරණයන් අවශ්‍යතාවයක් කියන්නේ නැහැ. එතකොට මේ කාන්තෙන් ඔබ බුද්ධ ධර්මයන් ගත්තාම කියලා කියන්නේ. සාම්ප්‍රදායික ක්‍රමවේදයකට අනුව අපි අතිවරය මහන්සේලා අද ඔබට පන්ති සමාදන් කරගන්නවා. නමුත් මම දෙන්නේ අපහංගන වල සාමාන්‍යයෙන් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැති හේතුව තමයි කිව්වේ මට ඔබ ලව්වා. බුද්ධං සරණං ගච්ඡාමි කියවන්නේ නැහැ. ඔබ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. නමුත් මේක සම්මතයි සම්වේදයක් තියෙනවා. ඒක නිසා අපි අතිවරයන් වහන්සේලා ඒක කරිතේ ඉදිරියට ගත්තා. ඒක එහෙම කරන්නේ මොහොන්නයි ඒක අර මේකගේ කරන දේ. නමුත් අත ඔබ මේ දේශනාව අවසන් වෙනකොට ඔබ අද මේ දේශනාව අවසන් වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන ඔබගේ ප්‍රශ්නේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දේශනාවක ඔබට තේරිලා නැහැ තවත් එකක් අහන්න වෙනවා. මෙතන කල්පිනුනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන දීක අපේ ස්වාමීන් වහන්සේලා ඔබට කියන දේ අහගෙන. ඒක හරියන්නේ නැහැ. බුදුන් සරණ එහෙම යන්න බෑ. මම කියන්න බුදුන් සරණ යනවා කියන්නේ මොකක්ද කියලා ඉතින්. බෞද්ධය කියන්නේ කවුද? උපාසකය කියන්නේ කවුද කියලා ඔය ටික මම කලින් තේරුම් කරලා දෙන්න. උපාසක නාමයේ හැමෝටම ගන්න බෑ. ලෞකිකව පඳුරක් පඳුරක් ගානේ වහකට කෙනෙක් කිව්වොත් මේකම උපාසක කියලා තමයි හඳුන්වන්නේ. එහෙම උපාසක නාමයක ගන්න බෑ කාටවත්. මේ සම්බුද්ධ සාධකයේ ජීවිතේ උපාසක නාම එහෙම ගන්න බෑ කාටවත්. උපාසකය කියන කෙනා අපි විදිහට සත්‍ය දේවේන්ද්‍රයන්වත් උතුම් කෙනෙක්. සත්‍ය දේවේන්ද්‍රය පවා උපාසක උත්සවයෙන් වැඩවන්නේ. එයි. එහෙනම් අර උපාසකයෝ ගිහිල්ලා මන්ත්‍රීවරු ඉස්සරහ දරගහනවා. දෙකෙන් නැවති කෙනෙක් ආවොත් එහෙම ගෙදර දුන්නු දෙකෙන් නැහැ. දෙකෙන් නැගිලා දෙකෙන් නැගිලා අනේ අනේ ඉඳගන්න බලන්න දෙකක්. එතන උපාසකයන් උපාසක මහත්මයෙක් ආවොත් එහෙම නැගිලා ආ. අර වන්දන කියන්නේ. දෙකෙන් දෙකෙන් යන දෙන්න. ඔන්න තරගනේ. ඇයි? උපාසක කියන්නේ කවුද කියලා දන්නේ. සංඝ කියන්නේ කවුද කියලා දන්නේ. ඔන්න ඕකයි නිවැරදි ප්‍රශ්නේ අපිට වෙලා තියෙන්නේ. මේ සාසනේ යටපත් වෙන්න හේතුව තමයි මේ උත්තර දීපුවා අපි අඳුරන්නේ. දැන් මම කියන කරුණ ධර්මිකව කතා කරලා කියොත් ඒ උපාදක මහත්මය කියන්නේ. ඒ ධර්ම කීයේ? අපි ධර්ම මහත්මය කියොත් ඒ උපාදක මහත්මය කියන කල්පනා කරන ඉන්න මහත්මය කියන්නේ. ඔන්න කියන්නේ. ඇයි? අර ලෝක සම්පතේ උපාදක කියලා කියන්නේ කාටද? වාචක කියන විදිහට. අවුරුදු 50ක් වෙනා පෙරළන්නේ දෙත් දුවලා දිනවනම්, තරම් මෙලියක් අඳිනවනම්, එහෙම නැත්නම් පල්මල් කියන දීනක් තමයි දිනවනම්, අන්නේ කියන තමයි උපාදක කියන හිතාගෙන. එහෙම එකක් නැහැ කිව්වොත් මේ ලෝක. උපාදක කියන්නේ එහෙම නම් ගහගන්න බැහැ කාටද? මම ඉතින් විස්තර කළ දෙන්නේ. පළවෙනිද බලුගින්න කවුදනේ බෞද්ධය කියන්නේ? ඔය බෞද්ධය කියන ළමන විවිධාකාරයෙන් දෙනවා දෙන්නේ. තමම කියන බෞද්ධය කියලා කියන්නේ බුද්ධිමත. ඇයි දැනගෙන උත්තරයක් අපි ගන්න නේ කියන්නේ? ඒක නෑ බෞද්ධය කියන මොකක්ද? බෞද්ධය කියන්නේ බුද්ධිමත. එතකොට සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ බුද්ධිමත කියන්නේ. සර් අයිසක් නිව්ටන් බුද්ධිමතද? එතකොට ඒකම බෞද්ධද? ඉතින් බෞද්ධය කියන්නේ බුද්ධිමත් කියන අර්ථයක් නෙමෙයි තියෙන්නේ. බෞද්ධ දැනගන්න කලින් බුද්ධ කියන්නේ කවුද කියලා දැනගන්න. බුද්ධ කියන කාරණය දැනගත්තා නම් බෞද්ධ කියන එක දැනගන්න පුළුවන් නේද? බුද්ධ කියලා කියන්නේ තියෙන්නේ භවය උදුරන උත්තරය. භවය සහමුලින්ම උදුරන දාන උත්තරයක්ද කියනවා බුද්ධ කියන්නේ. උදුරනවා කියන වචනේ හරියට තේරුම් ගන්න. ඔබ තනවල ගහක් උදුරන්නේ යනකොට තනවල ගහ වැඩිින් කැඩුනොත් ඒක උදුරනවා නෙමෙයි. ඒක කැඩුනා. උදුරනවා කියලා කියන්නේ පිටුදී මුල පිටින් ගලවලා දානවා ආයේ බලබල ගහ තවර කවදාකවත් නැරෙන්නේ නෑ. එහෙනම් මේ භවය වැඩි වැඩි වැඩි වැඩි මේ යන භවයේ සරමුලින්ම උදුරලා දාන උත්තරයන්ට කියනවා බුද්ධ කියලා. බුදුරන් වහන්සේලා තුන්වක් මේ ලෝකේ වැඩිදී. සම්මා සම්බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ අරහත් බුද්ධ කියලා. අපේ සාමුරු වහන්සේ සම්මා සම්බුද්ධ කියන කුලගේ ණයිති උත්තරයි. අපේ බුදුන් වහන්සේලා කියලා කියන්නේ අබුද්ධෝත් පාදක කාලේක පන්තිය පටිගුණ වහන්සේලා ලෝකෙට ගිහිල්ලා පත්‍යේක සම්බුද්ධෝ කියලා කියනවා උන්වහන්සේ. අරිතුත්තුගේ තමයි අරහත් වහන්සේලා උන්වහන්සේට කියනවා අරහත් බුද්ධ කියලා. එහෙනම් ওই තුන් වහන්සේලා බුද්ධයි. භවයේ සාමුලින් උදුරලා දාලා ඉන්නේ. එහෙනම් මේ භවයේ සාමුලින් උදුරලා දාන උත්තරියෝ බුද්ධයි. බෞද්ධ කියලා කියන්නේ කිව්වොතේ භවයේ සාමුලින්ම උදුරලා දාන්න කැමැත්ත ඇති කරගත්තා නම් යම්කේ ආන්න හිතාට එයා බෞද්ධේ. ඒ හැරෙන්න මට එක නිර්වචනයක් දෙන්න. අනිත් ආගමකින් දාන්න බැරි. ආගමට අනුව ඉන්න කෙනා බෞද්ධද? ඇයිද ක්‍රිස්තියානි ආගමට අනුව නැද්ද? මුස්ලිම් ආගමට අනුව නැද්ද? සාතුන් වහන්සේට බුත පූජා කරන අය බෞද්ධද? ඇයි ක්‍රිස්තියානි ආගමේ සාතුන් වහන්සේට බුත පූජා කරන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ සාතුන් වහන්සේ? යේසුස් වහන්සේ? මුස්ලිම් අය බුත පූජා කරන්නේ නැද්ද? අපේ ඒකයි උන්වහන්සේ කියන්නේ මහා ශේෂ්ඨෙක් කියන. ඒහා සමාන ශේෂ්ඨෙක් මේ ලෝකෙට තාම නිහිරලා නැහැ. උන්වහන්සේ කියනවා මුනිంద్ర කියලා. මුනි කියලා කියන්නේ දිනුනේ සාස්තුරු වෙනවා තව කෙනෙක්. එයා මුනිంద్ర. ඒ සාස්තු මහන්සියලා අතරත් ඉන්ද්‍රයා. ඉන්ද්‍රයා කියන්නේ නායක. ඒකයි මුනිంద్ర කියන නමින් උන්වහන්සේ වහන්සේ. සියලු සාස්තු මහන්සියලා අතර අග්‍රස්ථානයේ පාත්‍රය දෙන්නේ. ඒකේ හේතුව තමයි සියලු සාස්තු මහන්සියලා ලෝකේ යහපතක් කරන්නේ. ඔය ආගම් හදාගෙන තියෙන මිනිස්සු කන්න හදාගත්තෝ ඔය ආගම් කියන්නේ. ක්‍රිස්තියානි කියන්නේ දර්ශනයක් නිසා ආගමක් නෙවෙයි. ඒකත් කන්න හදාගෙන තමයි දර්ශනයක් කරන්නේ මේ ආගමක් කරගෙන. ඉස්ලාම් කියලා කියන්නේ දර්ශනයක්. ප්‍රොෆට් මොහොමඩ් කියන කෙනා නම් දර්ශනයක් ලෝකෙ ඉදිරිපත් කළා. අන්න ඒක කන්න හදාගත්තා. හදාගෙන දැම්ම ඒකත් ආගමක්. සාතුන් වහන්සේ ලෝකෙට දර්ශනයක් ඉදිරිපත් කළා. ඒකත් කන්න හදාගෙන ඒකත් දාගත්ත ආගමක්. මේ ලෝකයක් වෙන්න නේද? අපේ ආගම මෙහෙම වෙන්න බලන්නේ මේ ලෝකයා කරන වැඩ. කර්ණාජෝ නින්න පිළිස් කරන වැඩ. හේතු රාජ්‍ය පාලනය කරගෙන ඉන්න උදේ ආගමලා මේ කොටු ඔබලා මේ කට්ටිය මේ ඔබලා මේ කට්ටිය කියන කඩතලා ඉස්සෙන. ඔබලා මේ ගමේ අය ඔබලා මේ ගමේ අය ඔබලා මේ ගමේ අය කියනවා වගේ. ඔබලා මේ ආගමේ ඔබලා මේ ආගමේ ඔබලා මේ ආගමේ කියන ආගම් මතල කොටු ගහගෙන ඉර වෙනවා. ඒවා කන්න හදාගෙන ඉන්නවා. දැන් ඉතින් බෞද්ධ බෞද්ධ කියලා කියා ගන්න හේතුස් සාන්දකින් පිටත් ගන්න බැහැ කවදා. එයි ඉතින් ඉන්න ඕක අපි බෞද්ධ අමොකටද මේ ආගමේ පිටේ ඔන්න මොකටද සාන්දුරේගේ පිටත් ගන්න විදිය අපන්ට මොකක්ද අභිජීතයක් උනාට පස්සේ ඒ අභිජීතේ දොස්තර වගේ පිටක් නැත්තා ඊළඟට දෙවියන් පිටින පතර ගෞරවයක් තියෙනවා දෙවියන් පිටින පතර එපා කියන මම කවදාකවත් ඔබට කියන්නේ නැහැ හැබැයි නිවන් දැකීම උදසා දෙවියන්ගේ පිටින පතර වැඩක් නේද නිවන් දකින්න යන කෙනෙක් දෙවියන්ගේ පිටින පතර දේරුවක් නැහැ ඒක මම කෝඩ කරන්නේ ඔය දෙවියන් දෙවියන් පුළුවන් නිවන දෙන්නේ එයාලා හැරින් දෙන්න ඉතින්නේ නැහැ දෙවියන් නිවන දෙන්නේ නැහැ හැබැයි දෙවියන්ගේ ඔබට යම් අසීමිතයක් හැදিলা තියෙනවා නම් සමහර වෙලාවට එයාගේ ආශිර්වාද බලයෙන් ඔබ සූපත් කරන්න පුළුවන් හැබැයි දෙවියන් දහවල් වුත් කරන අය නම් දහවල් වල ගල ලෝකෙට අසාධාරණ එක නෑ නම් සූපත් කරන්න දෙවියන් ලැස්ති නැහැ මොනව සාර ජීවිතයක් ගත කරන කෙනෙක් ඉන්නවා නම් සාර ධර්මය තමයි මොකක් හරි ආගමක් හරියට ෆලෝ කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා ආන්නේ අය දෙවියන්ගේ දින්ද නැතුව නෙමෙයි ඒකයි කියන්නේ දින දෙවියන්ගේ පිහිට ලෝකෙද තියෙන. හැබැයි මේවා කොටු ගහගන්න එපා. දැන් Hindu කියලා දේවල් ඉස්සන් ඉන්නවා දිනවල. මොන දින ලෝකෙන් ධර්මය ආවේ Hindu කියලා දේවල් කියලා. අපි දැන් දන්නේ තාපු මහරජාගේ තාව දින්දේ යාමේ මුහුදේ නිර්මාණපති පරිණීමේ වසවත්ති. ඔය දේව සමාන ලෝකයන්. ඔය ධර්මිය ගැට. තාපු මහරජාගේ විවිධාකාර සයිබර දේවනා කරලා තියෙනවා. මහා රහමේ මුත්තේ දේවනා කරලා තියෙනවා විවිධ දේවනිකායන්. හැබැයි එක වෙන දේවනිකායකවත් විමුති අදහන් කළ නෑ උන්වහන්සේ හින්දු දෙවිවරු කියලා ගත්තේ. ඒ වගේ හින්දු දෙවිවරු ලෝකේ කාලේ කොයි. ඒකත් අර ගහගත්ත පොතුව. දෙවිවරු ටිකක් අල්ලගෙන පිටිකක් හදාගන්නවා මේ හින්දු දෙවිවරු. මේ ක්‍රිස්තියානි දෙවිවරු. මේ මුස්ලිම් දෙවිවරු. මේ බුද්ධාගමේ දෙවිවරු. ඔන්න ගහගත්තා. මේ දෙවිවරු අපිටයි. මේ දෙවිවරු අපිටයි. මේ දෙවිවරු අපිටයි. අර හදාගන්න මේ පන්සල අපේ. අර මන්දර ඒක හෙළන හිද්දේ. මේ පන්සල අපේ. දැන් බලන්න කිව්වනේ කරගන්න ස්වභාවයකට හැටි. මේ හාමුදුරු අපේ. අර හාමුදුරු ඒ ඕනිකක් කරගත්තේ. මේ හාමුදුරු අපේ. මේ බණ අපේ. මේ මම කියන බලන්න අපේ ඉන්න අල්ලන්න එපා කිව්වද. නිවන් දකින්න ඕන කෙනෙක් විතරක් අරගෙන හත්පොත දාගන්න, කන් දෙක දාගන්න, හොඳ ධර්මණේ කරන්න. නැවත නැවත ධර්මණේ කරලා නිවන් දකින්න උත්සාහ කරන්න. මේක අපේ කියලා ගොඩව ගහගන්න එපා. මේ ගොඩව කඩන්න තමයි මල්ල. ওই නම නැති කරන්න තමයි මල්ල. නම ඇති කරන්න දෙන්නේ. ඒක නිසා අපි මුලින් කොහොමදවත් මගේ නම මම කියන්නේ නැත්නම් කොහෙවත්. අද මෙතන වතුර පොදලයක් පූජ කරපු උත්සවයක ඉන්නවා. ඒ උත්සවයක නම මම කොහොමදවත් කියන්නේ නැහැ. මම ඒවට හේතු කියන්නේ. ඔය කින නසා ගන්න වැඩ පිළිවෙල ඔය කරන්නේ. මේ නමාවේ සල්ලියම් කරගෙන දිනක් ගන්න ඒක නසා ගන්න ඊට පස්සේ. නම කියව ගන්න ඉන්නේ. එහෙම වෙනවා. සාමාන්‍ය විදිය ඔබ තමයි. මේ ඔක්කොම මම පැහැදිලි කරලා දෙන්නා ටිකේ. ඒක කලින් යන්න දැන් ඔය මේ බෞද්ධය කියන්නේ කවුද? එනා පිළිගනි බෞද්ධයා කියලා කියන එකම එක අන්වන්ත නාමය කියන්නේ. එන්නේ අන්වන්ත නාමය තමයි පිළිගනි බෞද්ධ කියලා කියන්නේ යම් අවස්ථාවක යම් කිසි පුද්ගලයෙක් සත්‍යමයේ ප්‍රවේලේ කළා. සත්‍යමාව බෝධි සාසුන් වහන්සේගේ ශ්‍රවණ ලියාලා. ධර්මාව බෝධියෙන් සාසුන් වහන්සේගේ ශ්‍රවණ ඥානන් අන්නේ කිනා බෞද්ධ. ඒ හැරෙන්න පිළිගනි බෞද්ධ ලෝකෙට බිහිවෙන්නේ නැහැ. දැන් උදාහරණයක මම කියන්නම්. ක්‍රිස්තියානි එයා කියනවා මට බෞද්ධ වෙන්න ඕනේ. දැන් කොහොමද බෞද්ධ කරන්නේ? අර මෙලෝ මන්දල. ඇයිද කියනවා ආ වැඩ ගැනීම. බුද්ධාන් ධර්මයන් ගත්තා. එහෙම. ධම්මං ධර්මයන් ගත්තා. එහෙම. සංඝං ධර්මයන් ගත්තා. එහෙම. දැන් කියන්නේ හරි. දැන් උපාදේ වෙන බෞද්ධ. දැන් බෞද්ධද? ආලෝක යක්ෂයා බෞද්ධුනේ කොහොමද? බුදුහාමුදුරුව මෙහෙම කිව්වද ආලෝක බුදු දනගටන් කියන නම දනගටන් කියන සංඝ සතරගටන් කියන එහෙම කළද දිනුනේ බෞද්ධුනේ ආලෝකයක් ආලෝකයක් කියලා බෞද්ධුනේ ඉතියම කියන සාමුන් වහන්සේ ඉහිල ආලෝකයක් කියන්නේ භාවනේ වැඩේ ආලෝකයක් කියන්නේ අන්තේ වාසිකයක් යක්තේ ඉක්මනට ගිහිල කිව්ව අන්න ශ්‍රවණේ කැවිලා අවවාදේ හුටි වැඩි උත්තරනේ කියන්නේ ප්‍රමලිය ගුරුවහන් ඕක කොහෙද මගේ ආත්මය බවලදේ නිදි මම ඔකට හොඳ නැගත්තා කියලා තමයි යන්නේ ඇවිල්ලා ආපු ගමන් බින්දුනේ හෙල්ලෙන් නව දැරිලා තාත්තුන් නවදෙන්නේ හෙල්ලකින් නැල්ලා මරන්න පුළුවන් කෙනෙක් මේතුන් ලෝකේ නැහැ උන්වහන්සේ ඉන්නේ හෙල්ලිවල අඩි අඩි නවල ගහුවා තෝතරෙන් නවල ගිහුවා ඒ හිමින් මම උන්වහන්සේ කිසි දයක් කරන්න බැරි වුණා ඊට පස්සේ පළයෙන් එහෙද මේ යක්ෂයෙක් කියන්නේ අනේ මහන යන්නේ නේද එන්නේ මේ යක්ෂේ තරුනේ අති කේන්තිගේ යක්ෂේ ඔබට කේන්ති කරනවා විවිධ දර කතා ගන්න කොහොමද? බලුන්දර කතා ගන්න කොහොමද? ළවයිද කතා ගන්න කොහොමද? ප්‍රබලලියෝ එහෙමද? දැන් කොහොම කේන්ති කියන කතා කරන්නේ? එතන මේ ආලෝක යක්ෂේවත් අධික කේන්තියක් ගියා. ඇයි? මානෙ ඉන්නවා. අධික කේන්තියක් ගිහිලා රාතු මොන කිව්වා? මාන පළයෙන් නිකම ගමනක්. බලන වලේ ගතුන. දැන් පළයෙන් ගානේ නිත් දැන් වලේ ගතුන. ඇරිත්තම මාන ගියා. කාන්ත කාලේම දැන් ආය යන්නේ. ඇති වන්නේ. ඊළඟට කියනවා. හරි. මොබලෙ කෙරීම මෙල්ල කරන්නේ දැන් මගුලේ ගහලා ප්‍රශ්න. මේ ප්‍රශ්න දෙක හරිය උත්තර දුන්නොත් හොඳයි. හරිය උත්තර දුන්නේ නැත්තම් අපුන් දෙකෙන් අල්ලලා ගන්තේ ගහලා මරන්න ඕන. සිහිය විකල්ප හොවන මරන්න. ඒ වෙලාවේ භාතුන් වහන්සේ දෙහෙද නැගෙනවා. යක්ෂේ උඹට ප්‍රශ්න දිනවන නම් අරප. මාන අපුන් දෙකෙන් අල්ලලා ගන්තේ ගහලා මරන්න පුළුවන්. මගේ සිහිය විකල්ප කරන්න පුළුවන්. සමතේ දෙවියන් බමුන් මරුන් සමන බ්‍රාහ්මණයින් සහිත මේ ලෝකයේ ඉන්න මේ. උඹට ප්‍රශ්න දිනවන නම් ඔන්න හැමෝම ප්‍රශ්න තියෙනවා. හින්දු දෙවිවරු පුරිසාරු දෙවිවරු ආදි වශයෙන් ප්‍රශ්න තියෙනවා. සම්පූර්ණ වහන්සේ ජීවිතේ ඒ ප්‍රශ්න දෙකට මනාකොට උත්තර දුන්නා. උත්තර දුන්නා විතරයි දකින් වැඩි. ඒකට හේතුවක් තියෙනවා. ඔය ප්‍රශ්න ටික ආලෝකයක් යන හම්බුනේ ජීවිතේ ඒ ආලෝකයක් යන්නේ පරම්පරාවට. ඒ පරම්පරාවේ පරම්පරාවට මේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි ආවා. ඒ හැම කෙනාටම ඒ තරමම අවවාදෙ කිව්වා. ඒ අවවාදෙ තමයි යම් මහනේ මුගතාවට ආවම ඒ මහතව වෙල කරන්න බැරි නම් මේ ප්‍රශ්න ටික අහපන් මේ ප්‍රශ්න ටික අහලා මේ ප්‍රශ්න ටිකට හරියට උත්තර දුන්නොත් හැපෙන්න යන්නේපා ඒ ශ්‍රමණවාද බෞද්ධයන් වහන්සේ එහෙම නැත්නම් මේ දෙකතාවතියන් වහන්සේ නමක් මේ ලෝකෙ වැඩි හැපෙන්න යන්නේපා උන්වහන්සේට ඔන්නෝයි පණිවිඩේ ආව ඔය පණිවිඩේ ආව කියන්නේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ මහා භද්‍ර කල්පේ අපේ බුදුහාමුදුරුවන්ට කලින් වැඩි ඉඳපු කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා තමයි ඔය පණිවිඩේ ආවේ ඒකලගෙන මේ පරම්පරාවේ පරම්පරාව සම්පූර්ණව උත්තර ටික හම්බුන. සම්පූර්ණවම විපස්සනා වේදනාව දැල්ල ඉවර වෙනකොට ආලෝකයක් කියන තරම් යනවා. අනේ මොහොමී යටි මුදල පිළි දැන් මුදුපුර කළාම. වහල විහිද දැන් ඇරලා තින්නවා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට සමන් ආලෝකයක් දාගල ඇත්තක්ව දකිත්ව දිවා වගේ. ස්වාමීන් මට මේ ධර්මයේ තේරුණා. අද පටන් මම හිතන්න තරන බෞද්ධයෙක් ලෙස පිළිගන්නාට ඒකවා. අන්න බෞද්ධයෙක් ආත්මමාන කියලා කියව මොකද කරන්නේ? එතනද යන්නේ එපා අපි. අපරාධි. ඔය බෞද්ධත්වයේ අපරාධි. ඔබ ආවෘත කරගත්තා. හරි බෞද්ධයෙක්. සත්‍යහමයේ තේරුම් ගන්න. සාතුන් වහන්සේ දේශනා කරන් දෙන්නේ සත්‍යහමයේ වදාකොට තේරුම් ගන්න. නිවත්තගින සත්‍යහමයේ වදාකොට තේරුම් ගන්න. සෝතාපන්න මාර්ගත්තේ කියන සෝතාපන්න ඵලත්තේ කියන. සාතුන් වහන්සේගේ වාදනේ කියන්නේ මාර්ගඵල. වෙනම මුදෙන්නේ. ඒකේ සාධාරණ ගන්න උත්සාහ කරන්නේ කුයි? එහෙනම් සත්‍යමයේ වදාකොට තේරුම් ගන්න කෙනාගේ හතරවෙනිම නැගිලාගෙන කාර්යාවක් තියෙනවා බුද්ධං මරණං ගච්ඡා දැන් මම කියන්නේ මේ සරණයේ කියන කේ තේරුම. කීවොතේ මේ සරණව කියන්නේ මොකක්ද? සරණ සතර සරණ තුනක් කියන්නේ මොකක්ද? මොකද සරණව කියන්නේ? සරණව කියන්නේ ගමන් කරනවා. පරිහරණය ගමන් කරනවා. එහෙනම් කීවොතේ සරණ නසනෙහි සරණ වෙන. සරණ නසනවා. එහෙනම් සර නැතිව උදේහා යනවන යම් කිසි බුද්ධලේ ඒකෙනා ඒ කාන්දෙම බුදුන්ගේ තරම යන්නේ ඒක මේ සංසාරේ පරිගැනීම නවත්තනවා නම් කෙනෙක් ඒක නසන්න යනවා නම් කෙනෙක් ඒකෙනා ඒ කාන්දෙම බුදුන්ගේ තරම යන්නේ ඒකෙනා ඒ කාන්දෙම දහම් තරම යන්නේ ඒකෙනා ඒ කාන්දෙම සංඝරත්නයේ තරම යන්නේ ඔන්න ඔය කාරණාවයි ජීවිතේ වෙන්නේ එහෙනම් සර නැතිව උදේහා යාම තමයි කරන්නේ කියලා කියන්නේ නේද වචන ටිකක් නෙමෙයි අද ඔක්කොම අල්ලන්නේ වතුර ටික. බුද්ධං කරණං ගත්තා මේක. අමුවටත් කියන. හින්දු වලටත්. ඊටතරින් ගහන්නේ බුද්ධාධර්මංග ධර්මවලදී නෑ ඔන්න අදින්නද නැද හරියට යන දැනගෙන පුරාවදීනේ ඔක්කොම සූත්‍ර කරගෙන යන මේකලාව සමාවෙන්න මට ඔහුගේ අනුකම්පාවෙන් තමයි කරන්නේ දොස්තිකාරයෙක් නෙමෙයි කතා කරන්නේ මේක එලා හිතා හිතාගන්න එහෙනම් දැන් අපි එක දැනගත්ත බෞද්ධය කියන්නේ කවුද කියන්නේ එහෙනම් දැන් ඔබ සිහි කරන බලන්න දිනුත් ඔබ කවද බෞද්ධත්වයට පත්වෙන්නේ ඔබ මේ කියන බලන්න දිනුනේ ඔබ යාළු කීයක බෞද්ධද කියන්නේ උත්තර ලහනික බෞද්ධ වේලා හරියන්නේ නැහැ නේද ඒකයි මම කියන්නේ අපි අභිමානයන් වහන්සේලා ධර්ම දානි උන්වහන්සේලා ධර්මයේ දානවා කප්පරා ඒකනම් මේ ප්‍රයෝජනය ගන්න විදිහක් උන්වහන්සේලා අන්තිමට කරන්නේ මොකද්ද සම්නිද්දේ එකයි පිළිත්තිය කියන එක විතර උන්වහන්සේලා බලාගෙන ඉන්න ඔබට දහස් දෙනා ගන්න නම් කවුරුත් ගන්න ලෑස්තිය ඇයි උත්තර ලහනික නාමක බෞද්ධ කෙනා කීයේ එහෙම බලගන්න එපා හරියට මේ ධර්මයේ තේරුම් ගන්න මේ ධර්මයේ තේරුම් අරගෙන ජීවිතේ බුදු සාමිය අන්නේ ඊට ඔබ නියම බෞද්ධය. ඊට ඔබ ආය අපාගත වෙන්නේ. බෞද්ධ අපාගත වෙන්නේ හේතු නැහැ. දැන්ම කියන්න කවුද උපාධිය කියන්නේ කියලා. දැන්ම කියන්න කවුද උපාධිය කියන්නේ කියලා. දැන් ඔබ ලංකාවේ විහාර මණ්ඩලයේ උපාධිය කියන වචනේ හැමතිස්සෙම තේරෙන්න තියෙන්නේ. කොහෙද ඔබ තේරෙන්නේ? ලංකාවේ උපාධිය කියන වචනේ වැඩිපුරම තේරෙන්න තියෙන්නේ මොකෙන්ද? මරණ ලැහන්නේ. මරණ ලැහන්නේ. මරණ ලැහන්නේ වල තියෙනවා උපාධක මහතාට නිවන් සැප ලැබේවා. උපාසිකා මාතාවට විවාහ ලැබේවා. අද ඒ කවුරු නැගලා ඉන්නේ? අවුරුදු 60ක් විතර ගිය ආදේ නැරිලා. ඒක නිසා ඒකට ගහනව නමක් මොකක් කියලාද? උපාසක මහතා. දැන් කරුණේ කියන මැරිච්ච වෙලාව ඔය ගහලා තියෙන දෙකද? කරුණේ මැරිච්ච වෙලාව කියන ගහලා තියෙන දෙකද නේද උපාසක මහතා? නෑ නෑ බලෙන් නැගිටලා ඉන්න ගහයි. මට උපාසක ඉන්නවද කොළඹද? ගහන්නේ මොකද? කරුණ මහතා. එයට ඕකෙන් තේරෙන්නේ නැද්ද මේ ලංකා දිවිතේ ඉන්න මිනිස්සු මේ බෞද්ධයි කියලා කියාගන්න මිනිස්සු උපාසක කියලා කියන්නේ වයසට ගිය මිනිස්සු කිව්වා. දැන් තමයි අර තරුණ කොල්ලෙක් වදාන බලු උද කියන්නේ තරුණ මහත්මයෙක්. නිකන් උපාසක නාමය යාට දෙන්න දැන්. රෝදාපන්න වෙච්ච ආරසාව හිත දාන්නේ නැහැ නේද? ධාර්මෝ කරනවා නැත්නම් තරුණ මෙලෙදි තරුණ මහත්මයෙක්. වයස 60 වෙන 70 විතර ගෙනේ නරුණ ගේමු උපාසිකා මාතා. ඊනොතින් මේවා වැරදි. මෙහෙම පත්තම් දෙන්නේ එපා දහතු වාරයක කරන තීස්තොල උපාසක කියන තනතුර තියෙනනි මහ ශ්‍රේෂ්ඨ තනතුර සත්‍ය දේවියන්ගේ තනතුරක් එහාගේ තනතුරක් උපාසක කියලා අපේ කවි උපාසක කියන නම ගන්නද අවදාන ඔබට මහ ශ්‍රේෂ්ඨයෙක් කියන්නේ නැතයි මහත්ය කොහොමද මහත්ය කියන්නේ මොකක්ද මහත්ය අයි ලොකෝට අල්ලගත්තේ මහත්ය ලොකෝ නාලකතාව මහත්යද? මම මහත්ය කියන එක අද එක රලී ටිකක් තියෙන. එක බලමු කම් කාර්යයක් තියෙන. එක පිටක් ඉන්නවානේ. ඕදා මහත්ය. මහත්ය. අත්ත කියලා කියන්නේ මොකක්ද? තමන් කියන්නේ. එහෙනම් අත්ත කරගන්න. තමන්ට ලොකු කරගන්නවා කොට. විශාලවදී මහා ගොඩක් ගහගත්තට පස්සේ ඒක මහත්ය තමයි. එහෙනම් මහත්ය කියන දව මෙලේ තියෙන මේ ලෝකෙදී දෙහෙත්නවා. උපාසක මහත්ය. නැත්නම් උපාසකතුමා කියන නම. අන්නේ උපාසකතුමා කියන එක දාගන්න තමයි. එහෙනම් අය උපාසක කියන වචනේ තමයි මේ උපාසක කියලා කියන්නේ. උපාසක. ආසක කියලා කියන්නේ ඇතුළු කරන. උප කියලා කියන්නේ ආසන්නේ. එහෙනම් උපාසක කියලා කියන්නේ ආසන්නේ ඇතුළු කරන්න. ආසන්නේ ඇතුළු කරන්නාට කියනවා පිළිවෙලින් උපාසක කියන. කාම ආසන්නේ ඇතුළු කරන්න. ත්‍රිවිධ රත්නයේ ආසන්නේ ඇතුළු කරන්න. ත්‍රිවිධ රාත්‍රියේ ආසන්නයේ අසුර කරන්නාට කියනවා උපාසක කියලා අසුර කරන්නියට කියනවා උපාසිකා කියලා. නමුත් ත්‍රිවිධ රාත්‍රියේ අසුර කරනවා කියලා කියන්නේ මොකක්ද? මේක ටිකක් පිළිදාගෙන බුදු රාත්‍රියේ අසුර කරනවා. උදයවා බිම් වලට වන්නේ මේක බුදු රාත්‍රියේ අසුර කරනවා. පොත්පත්වල කියනවා ඒ දාත්තේ පිළිදාලා ඒකින් කියන්නේ ධර්මාත්මය අසුර කරනවා. සංඝ රාත්‍රියේ අසුර කරනවා කියලා කියන්නේ පන්සල්ලේ ගිය දොරටුවට යනවා හාත්පුරවන්න ලෝකෙ ලෝකෙදී ඔක්කොම දෙකල් ටික ඇදලානේ. අන්දලේ ඉන්න නේද ජීවිතේ ඇදිච්චිය කියලා එකේ. ඔය අද ඔය ඇදිච්චිය කියලා වචන දීලා තියෙන මා නිකාවා. ඔයා නිකා දෙන වචන නෙමෙයි ඔය මා ශ්‍රේෂ්ඨ වචන. ඒ කාරේ රහතන් වහන්සේලා ගාව ඉදුම් කිරිනද තමයි ඇදිච්චිය කියන්නේ. ඇදිච්චිය කියලා කියන්නේ ජීවිතේ ඇදිච්චයි තියෙන්නේ මොනවද? රාග දේශ මොහ ඇදිච්චක් තියෙන හින්දා ඒකට කිව්වා ඇදිච්චිය කියලා. මොහ ඇදිච්චයි අපි හරියටම ඇදිච්ච කියන වචනේ. ඈ මම මත ඇදිච්චක් දී මං කියන්නේ ඒ ලාචින කියන්නේ ඇදිච්ච කියන්නේ බොහොම පොත්ත. දැන් රාග දේශ බොහොම පොච්චක් කියන කෙනාට කිව්ව ඇඩික්ට් එක. අද ඕක පාවිච්චි කරන්නේ කාමරේ විකාශ කරනවා. ආ ඔබර පන්දල ඇඩික්ට් එක. ඒ බලන්න වතලොම මෙතනදී වෙලා තියෙන හැටි සමානයි. අද ඔබට කිව්වොත් ඒ පන්දලේ ඇඩික්ට් කරන්න ගන්න එන්න පුළුවන්. මෙලි මිතන්නේ පන්දලේ ඇඩික්ට් කරන්න ගන්න එනවා කියන්නේ මොකක්ද? පන්දලේ ඇට් එක හොදනේ. සාමුරට ගෝපක් තානේ කියන්නේ කොයි විදිහේ? ඈ අපි ඇඩික්ට් යනවා ඒව කරන්නේ. ඒතර විගත් මේ රහතන් වහන්සේ නම ඇතුල් වෙන්න කෙනා. තුල කෙලෙත් කොච්චරද? මහත්කම් වඩා තියෙද? එහෙම නැත්නම් ඇලිතක් තියෙද? ඒ නිරන්තරයෙන් ජීවිතේ මේ විශ්ව මහන්සියලා වෙන සංඝ රත්නයේ අතුම් කරන උත්තරු තමයි මේ උපාසක වෙන්නේ. ඒකින් මේ සාමුරුත් එක ගිහිල්ලා වල්පා කතා කරන්න නෑ නේද? මම අතෝමකින් දැටි ඉන්නීමක් දෙනවා අපේ මේ අතිවරයන් වහන්සේලා ඉස්සරහම. අද මෙලේ කතා මේ උත්තරේ මේ රටේ තුනේ ඉර දේවල් කොහෙන් දැනගත්තොත් ඔබට බෞද්ධත්වයේ අහෝසි ඔබට සතර අපාය උරුමයි ඔබට මතක තියාගන්න ඔබ මේ උත්තරිය සමග කතා කළ යුත්තේ එකම එක දෙයයි ඒ මොකක්ද ධර්මය මේ උත්තරිය ධර්ම දානි බුදුම දහම් කරුමක් කියන මේ උත්තරය ඒවත් නිකන් වැරදි වෙන්න දෙන්න එපා උන්වහන්සේට ධර්මයේ කතා කරන්න පුළුවන් නම් නියම බෞද්ධය වෙන්න ජීවිතේ අපිට වෙන පිළිසරණක් නැහැ නේ වෙන රැකවරණෙකුත් නැහැ මෙච්චරයි රැකවරණ සංගරත්නයේ රැකවරණයක් අපිට තියෙන්නේ ඒ හේතුව පිළිතුරු නිවන් දකින්න සතුට වෙන විදිහ වෙන මොනවාද රැකවරණ උන්වහන්සේ දුක්පත් අය කරුණාව රැගෙන ඉන්නවද ඔබට රැකවරණ දෙන්නේ නැහැ ඔබට නිවන් දකින්න උදව් කරනවා ඉතින් ඔබ ඒක ගන්නවද කියලා බලන්න එහෙනම් අතපත උපාසකයෙක් උපාසකයෙක් අපාගත වෙන්න හේතුව කරේ පාර පාරක් ගහලා බෝඩ් ගහලා ඉන්න උපාධි තාමාතාව උපාධික මාත්‍රේ කියලා බැලුවොත් ඒ අභුන්ති වල අභුන්ති කම කවුද කියන්නේ ඔය නන්දුන්ති ඔය කියන උපාසක කියන නම දීලා ඒක අභුන්ති වල අභුන්ති කම පෙරේත එක් වෙන දැන් එන විතරේ සාස්තුන් වහන්සේගේ උපාසකයෝ මොන යනවා කියන්නේ මරණ ආදී යනවා කියන්නේ කියන්නේ සතර අපාය යනවා කියන්නේ කියන්නේ මේක වෙන්න පුළුවන් දෙයක් තා මේ මගේ සාස්තුන් වහන්සේගේ උපාසකයෝ උපාසිකාව නරකාදී නේද කවදාද? එහෙම වෙන්න හේතුවක් නැහැ. එහෙනම් ඔය හදාගත්ත නමක් ඔය. ආනුද කරගත්ත නමක් ඔයගොම නම් දෙන්න එපා පාටව. මම කියන්නම් හිටපු උපාසකිය බුදුහන්වහන්සේ මේක. දැන් ඔබ කෝතල මල්ලිකාව ගැන අහලා තියෙනවද? කෝතල මල්ලිකාවත් ඉංග්‍රීසි මහා අසත්‍යස දානෙ දීපු කාන්තාව. නමුත් උපාසිකාවක් නෙමෙයි. කෝතල මල්ලිකාව කියන්නේ උපාසිකාවක් නෙමෙයි. කෝතල මල්ලිකාව කියන්නේ ධායිකාව. විශාකාව කියලා කියන්නේ කිව්වතුනේ උපාසිකාව. විශාකාව දිවිද රාත්‍රිය ආසන්නයෙන් ඇතුළු කරපු උත්තරාලි. නිරන්තරයෙන් ධාතුන් වහන්සේ හොයාගෙන ගිහින්න. ස්වාමීන් වහන්සේ මේ දහම් කරණාව කියලා දෙන්න මේ දහම් කරණාව කියලා දෙන්න ආදී වශයෙන් නිරන්තරයෙන් උපාසනාව ඇතුළු කරනවා. නමුත් කෝතල මල්ලිකාව එහෙම නෙමෙයි. දන්දුම්මයි ඔක්කොම කළා ධායිකාවක් උනේ. මැරිලා හත්දාසක අපායට හිත උනා කරපු මහත් මතක්. අනේ ඔබේ එකම එක උපාසිකාවක් උපාසකෙක් අපාවත් උනා කියලා අහලා තියෙනවද මේ සාසන ඉතිහාසෙ? එහෙම වෙන්න හේතු නැහැ. ධම්මික උපාසකතුමා. මැරෙන්නේ යන වෙලාවේදී ආමුදුරු හතර හරි පාටාලේ දේශනා කරන්නේ. ඒ දේශනා කරගෙන යනකොට ධම්මික උපාසකතුමා කියලා ඉන්න කොටක් ඉන්න. ඒ කියනකොට තින්නතුනි අර ආමුදුරු වරිගිනේ නැවතුනා. පිරිසංජායනේ නැවතුනා. තවස්සල ආපහු ගියා මන්ද. ඒ අනුවට සාස්තුන් වහන්සේ ඉඳලා අහනවා මොකද අපි ළඟ ඉන්නේ අනේ ස්වාමීන් වහන්සේ මාත් සංසේ නුනේ ධම්මි කුමද උපාලකතුමා දිවලේ බලනවත්තන් ඒ වෙලාවේ සාස්තුන් වහන්සේ කියන ඔබට බලනවත්තන් කියන්නේ නෑ විශේෂ හිඳුනුවක් කියලා ඒ අයයි කියන්නේ ඔය ප්‍රශ්නේ වහව විතර ඇයිද දැන් අර ධම්මි උපාලකතුමාගේ දිවින්දන් දරුව අනාගලපේ අනේ අපේ තාත්තා ලෝකා පන්නේ සකලාගාමි වෙච්ච උත්තමී අනේ අපි පාස්තරේ කවදාකවත් කියන්නේ නැහැ මේ මරණවත් තන්නේ කියලා දෙහිය විකල් උනානේ දැන් මොකද වෙන්නේ ඊට පස්සේ ගාම්භීර පාදකතුමා කියනවා පොට්ටක් ඉන්න ඕගොල්ලන්ට මේ තේරෙන්නේ නැතුව ඔය අතයි මම පොට්ටක් ඉන්න කියලා කියන හාමුදුරුවන්ට මෙලි මේ දීර්ඝ ලෝක හයෙම දීර්ඝ රත වරදගෙන ඇවිදilla මට අඬ ගහනවා ඔයා අනේ මගේකට ඉන්න මේදීන ලෝකෙට ඉන්න මේදීන ලෝකෙට කියලා මට අඬ ගහනවා ඒ අඬ ගහන සත්‍ය මට ඇහෙනවා ඒ හැප්පේ තමයි පිළිත් ඇහෙන්නේ නැති නිසා මම කියන්නේ පොට්ටක් ඉන්නේ කියලා. ආම්දුරුන්ට කිව්වා නෙමෙයි. එහෙනම් අපි ඉන්නේ කොහේ නුඹ ඉන්නේ? එතකොට මොහොන් කිව්වේ? ඔය ජීවිතවල හයන්නේ. එහෙනම් උපාදේ කොහෙද තියෙන්නේ අපායන්නේ? උපාසකයෙක් කොහෙද අසුචිකර පෙරේත ලෝකෙට? කම්බල උපාසකයන් දුන්නේ. මේ ශ්‍රේෂ්ඨ නම් කාටවත් දෙන්න බෑ. ඔබ පුරුවන් නම් ගන්නෙ. ඔබ උපාසකයෙක් වෙලා ගන්න. මේ නිවිත රාමයේ ආසන්නෙන් ඇතුළු කරා. ආලේ මහා සංඝයා වහන්සේගේ ගුණ තමන් තුන පිහිටවද? ධර්ම රාමයේ ගුණ තමන් තුන පිහිටවද? සංඝයාද සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අල්ප මාත්‍රය තමන් තුන පිහිටවද? ඔන්න ඕකමමයි තියෙන්නේ ඇසුරු කරනවා කියන්නේ. ඔය කටිසුනික කරනවා. අන් ත්‍රිවිධ රාමයේ වන්දනා කරන ගාථා සාහිත්‍ය ගන්න මොකද? රමණීය නේද? නමුත් ඔබ දන්නවද තියෙන්නේ ත්‍රිවිධ රාමයේ වන්දනා කරන ගාථා වල නිවන්මඟ තියෙනවා කියන්නේ. මේ වේදනා අහන්න. සංඝ රාමයේ ගුණ විග්‍රහ කරලා තියෙනවා පය හයක වේදනා වල. සංඝ රාමයේ ගුණ නමයි. සංඝ රාමයේ තියෙන ගුණ නමයි. සංඝ රාමයේ තියෙන ගුණ නමයි. මේ මහා සාරිපුත්‍රයන් වහන්සේගේ තියෙන ගුණ නමයි. අනන්ත අප්‍රමාණ ගුණ දිවිත උත්කමයි. නමුත් ගුණ නමයකට කැටි කරලා තියෙනවා මොකද තියෙන්නේ? එතන තියෙන කර්මස්ථාන. ඒ කර්මස්ථානේ අද ඉඳලා පටන් ගන්න සුපටි කන්නෝ කියලා දැන් එනකොට ඒක නා සෝතාපන්න. සෝතාපන්න වෙන්න පුළුවන් මට්ටමේ ප්‍රවේශයක් තියෙනවා ඒක. ඒ විදිහට ඒක කරගෙන ගියොත් සෝතාපන්න. ධර්ම රත්නේ ගුණ හය නමඳුල පිළිවෙල තමයි අදාගා. බුද්ධ රත්නේ නමඳුල පිළිවෙල තමයි බුද්ධ. බුද්ධ කියන්නේ අරහත් බුද්ධ. ඒනම් වැදවැඩි ඉන්න විතරක් නෙමෙයි ඒවා තියෙන්නේ. හැබැයි මට මේ ඔක්කොම කියන්න බැහැ කිව්වොත්. මේව දේශනා කරලා තියෙනවා. අන්තර්ජාලයේ ඔබට ලබා ගන්න පුළුවන් විදිහ තියෙනවා එහෙම එකක්. අහන්න. අහන්න අහන්න ඔබට තේරෙයි. ඔබ හිර වෙලා ඉන්න තැන මොනවද කියලා. ඔන්න ඕවා නිවාකරණය කරන්න. මේ අවබෝධයක් නැතුව යන්න ගමන. එහෙමයි තමයි. අවබෝධයක් නැතිවම ඉතාලමයි මෙහෙම වෙන්නේ. අවබෝධයෙන් මේ ගමන යනවා නම් මේකත් උදාහරණයක් නෑ කොහොමද? බුද්ධාත්මය වදින ගාථාව පටන් ගන්න කොහොමද? ඈ ඔබ මුද්‍රවත්නේ වලේ කාතාව පටන් ගන්නේ කොහොමද? ඉතිපිසෝ. දැන් සමහර පොත්වල මෙහෙම තියෙන ඉතිපිසෝ. ඉතිපිසෝ කියන වචනේ නැහැ. පොතේ භාගින් අපි ආන්දරන් වහන්සේලා මේක කියන හැටි උදාහරණ කියන්නේ ඉතිපිසෝ. අපි අපේ දෙවි කියනවා. ඉතිපිසෝ. මම බය වුණාම ඉතිපිසෝ ඉතිපිසෝ කියන්නේ කියන්න ඉතිපිසෝ. ඔබ ධර්ම ඉතිපිසෝ කියන වචනේ තේරුම මොකක්ද? ඉතිපිසෝ කියලා කියන්නේ කියන්නේ ඉස්තාරත්වය පිට දැමුම් කියන අර්ථය තියෙන්නේ. ඉස්තාරත්වය පිට දැමුම්. ඉස්තාරත්වය කියන්නේ මොකක්ද? මේ පාර ධර්ම. මේ පාර ධර්ම පිට දැමුම් භාග්‍යවතුන් වහන්සේ. නැත්නම් පාර ධර්ම ඇති කරපු භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පාර ධර්ම ඇති කරාද කිසිත් පාර ධර්ම දෙකක් නැහැ. ඔබගේ හිතේ තියෙන මොකක්ද වචනයෙන් කියෙන්නේ තියෙන්නේ ඉතිපිසෝ කියොත් එහෙම ඉස්තාරේ පිටදරුවුදී ඒ නිසා කවදාකවත් ඉතිපිසෝ කියන්න එපා කියන්න ඉතිපිසෝ එකතෝ කියන්න එපා ඉතිපිසෝ කියන්න ඉතිපිසෝ භගව උතර වචන තුනක් තියෙනවා ඉතිපිසෝ භගව කියන වචන දෙකක් නෙමෙයි මම මේකට හරියට පැහැදිලි කරලා දෙන්න උදාහරණයක් ළමයාගේ දකුණු කකුල දැන් ඉතල අම්මගේ කියනකොට මම කියනවා ළමයාගේ දකුණු කකුල ඉතින් අම්මා හිතේ ගානක්ද මම ඕකේ දයන් අනිත් පැත්තට දාලා කිව්වොත් මොකද ළමයාගේද කුණු කකුල දැන් මොකද උඩි කරනවා නේද අපි අපි කුණු කකුල කිව්වද දැන් බලන්න වචන එක අකුරක් එහාට උනාට පස්සේ සම්පූර්ණ වෙනස් අර්ථයක් නේද එතන අම්මට ඒ වෙලාවේ ඇති වෙන හැඟීම සම්පූර්ණයෙන් වෙනස් නේද ළමයාගේ දකුණු කකුල කිව්වම අම්මා බොහොම සතුටින් ඉන්න ප්‍රශ්නයක් නෑ. ළමයාගේද කුණු කකුල කිව්වොත් එහෙම අම්මට කියන්නේ. එහෙනම් දෙවියනි ඔබ ඉතිති සෝ භගවා කියද්දී දෙවියෝ රාජ්‍යනාද දෙයි. ඉතිති සෝ භගවා කියපුවම මොකද වෙන්නේ? දෙවියෝ මෙන්න මේ මාන මිනිස්සු. මේ රාජ්‍යනාද මෙහෙම කතා කරනවා නේද? ඔබගේ හිතේ තියෙන මොකක්ද කියලා දෙවියෝ දන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔය හරියට ශබ්ද කරා. සමහර පොත්වල බබා දැන් ඔය වැරද්ද කරනවා. අර දෙවිදකේ ඔහු වරන්නේ නැහැ. අමාරු පොත්තර බලා දින දිනා ඉතිපිසෝ කියන. හේතු කියව ටයිප් කරන්නේ නේ. ටයිප් කරන්නේ උදාහරණ ගන්න. ඒක බහලා දිනන්නේ ටයිප් කරන. ඉතින් ඔබ හොඳට මතක් කරලා නැහැ ඔහේ උදින් යනවා. ඒ නිසා පොත්තර දිනේ ඉතිපිසෝ. ඒක නිසා අද බලන්න. ඒ වෙලෙ කරන්නේ කොහොමද? ඉතිවිසෝ කියන පටන් ගන්න ඒකත්යාණු භාවයෙන් සෝතෙත් හැදේවා කියලා කිව්වද සෝතෙත් හැදෙන්නේ නැහැ. මොකද ඒ කියපු කතාව අමු බොරුවක් නෙවෙයි. කවුරු මහන්සේ ඉස්තාප්තේ කිසිදැන්නේ නැහැ. ඉස්තාප්තේ වැඩි දියුණු කළා මේ ලෝකෙ. ඔන්න එකිනෙක හදාගෙන යනවා. එහෙම නැත්නම් මම ඒක අපතල කාරණාවක් විදිහට කියන්නේ. දැන් එනවා පින්වතුනි උපාසක කියන පරිදුන ගන්න උත්සාහ කරනවා. ඒක උත්සාහයෙන් ගන්නොත් දෙයක් නිසා කවුරු දෙන එකක් නෙවෙයි. නැත්තම් මහත්යා තමයි. මහත්යා. නැත්තම් උපාසක තුමා කියන තන්තුර ගන්න උත්සාහ කරනවා. සංඝරේ ගිහිල්ලා හැමදෙස්සෙ භාගවත් එක වතහ මේ කතාව. ස්වාමීන් වහන්සේලාත් එක්ක පින්වතුනි වර්මා කතා කරනවා අපාගත වෙනවා. උන්වහන්සේලා අවලෙන යොමු කරන කිරි අපාගත වෙනවා. උන්වහන්සේලා අරගෙන දේශමාන වේදිකාව නගින කිරි අපාගත වෙනවා. අපරාධ උන්වහන්සේලා අපාගත වෙනවා අන්තිම. ඊළඟට බයින්නේ උන්වහන්සේලා. ඒක වැරදි නේද? සාමුදුනේ. හැමතුමාට බෝඩ් එකක් දෙන්න පුළුවන්ද? මේ අපේ දුව කොටක් මෙයාට අස්වාරු දාන්නේ. කලින් සහක් ඇදගෙන යන්නේ මිනිස්සු බලද්දි. ඉතින් හාමුදුරුවන් කියන්නේ අමතුතුමාට ෆෝන් එකක් දීලා අපේ ඉදුව රස්තාවක දාන දෙන්නද? හරි කොහොමද කියන්නේ? සාරිපුත්‍රයන් වහන්සේ වැඩ ඉන්නවා. මහා අග්‍රස්ථානවල සාරිපුත්‍රයන් වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා. ඔබට ගිහිල්ලා කියන්න පුළුවන් උදාහරණයක්. ඉන්න සාරිපුත්‍රයන් වහන්සේ මගේ දුව රස්තාවක දාන්න අමතුතුමාට ෆෝන් එකක් දෙන්න කියන්න පුළුවන්ද? මොනවාද මේ බෞද්ධින්ද වෙලා තියෙන්නේ? ඔබට කියන්නේ බෞද්ධත්වයේ කියන්නේ ඔය ගති අයින් කරගන්න. උන්වහන්සේගේ නිහි සාන්ත ස්වාමී පටිච්ච සමුප්පාදයේ පටිච්ච සමුප්පාදයේ කියේ. මොකද්ද ස්වාමී ඔය පටිච්ච සමුප්පාදයේ කියන්නේ? අන්න උන්වහන්සේ විස්තර කරන්න පටන් ගත්තා. දෙක තුන වෙලා ඉඳ ගන්නවා වලදි ගහන. කල දෙක තුන උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ කතා කරනවා. උන්වහන්සේ ත්‍රිවත් දකින්න ඔබත් ත්‍රිවත් දකින්න. අද ඊළඟ වල්පා කතා කරගෙන ඉන්නවා. ඊළඟට උන්වහන්සේ ත්‍රිවත් දකින්නත් නැහැ ඔබට ත්‍රිවත් දකින්න. ඊළඟ දුක්ඛාගාමී ලංකාව. දුක්ඛ කෝ කියන්නේ සංගරප්පය. ආවෝ ප්‍රියාඳුර හොඳනේ. ප්‍රියාඳුර හොඳනේ නේදද? නාමයක් තමයිලා දෙන්නේ. නෑ මල් මල්ලේ කතා කරන්නේ. ඒක නිසා අද මට මල් මල් කතා කරන්න ඉන්නවා. මේකේ දායක සභාවල් තියෙනවනේ. ඒ දේම කොහොම පරිස්සමෙන් පරිහරණය කරනවද? ආඳුනල් වහන්සේ කියලා කියන්නේ ගින්නර වගේ. අරි පරිස්සමෙන් අසුර කරේ උත්තර. බුද්ධ රත්නය කියලා කියන්නේ ගින්දර වගේ. පරිස්සමෙන් අසුර කරන්නේ. පරිස්සමෙන් අසුර කළොත් භක්තිය උයාගෙන ගන්න පුළුවන්. පරිස්සම් සාහනක නැතුව අසුර කළොත් ඒක කිසිලා නැරෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි තියෙන්නේ සංඝරත්නය කියන්නේ. කොහොම පරිස්සමෙන් අසුර කිසුර කරන්නේ. උන්වහන්සේගේ හරි අපදාන වත්තමට යන්න එපා කිසිම කෙනෙක්. උන්වහන්සේගේ ඉස්සරහ විදියට කතා කරන්න එපා කිසිම කෙනෙක්. උන්වහන්සේගේ එකක් පස්සේ කියන කතා කරනවා. මේමයි අපේ පැරණියගේ සබාව. අවදාපත් කාර්තාවක් කියන්නේ බලින් වහන්සේ එක්ක කතා කරනවා. මේ අපේ පැරණියන්ගේ ජීවිත දේවල් ගන්න. උන්වහන්සේගේ ඉනේ පොළොවේ තියෙන කවුරුත් වෙනනේ කාර්තාවේ කතා කරලොත් ඒ සංවාදිකේ ජරමක් තියෙනවා කියනවා. තමන්න ප්‍රශ්නයක් තියෙනවද? කිරින් කිරින් මේ අපේ පැරණිය ඇහුවු. ඒ කිරින් කියලා ලකෝ වර්ධනියෝ ප්‍රශ්නයක් තියෙන හාමුදුරුවෝ මේ පොඩ්ඩක් අහන්න දෙන්න අනේ මම හාමුදුරුව වතාවු දෙන්නව කරන්නේ අපි ඉන්නේ අර කාන්තාව අනුශ්‍රවණය කරනවා පැත්ත දිනේ අනේ එහෙමයි දෙන්නේ අපි සංග්‍රහන්නේ අතුරු කරේ අද පොඩි කොල්ලෝ මුත් කින කාට අරගෙන ඉන්නේ හාමුදුරුව ඒක සුදුසුද ඔබ හැමතිස්සම ඔබගේ ආශිර්වාදයේ තියෙන තෝරි අනේ අපේ නායක හාමුදුරුව නිවන් දකින්න ඕන උන්වහන්සේ අපිට මේ දහම් ගොඩක් ඕන මේ දහම් ගොඩේක අපි නිවන් දකින්න ඔන්න ඔය තරයි දෙන්නේ ඉන්න ඕන ඒක නිසා අද මට වෙනස් කරගන්න ඕන ජීවිතය. දැන් මේක දිවහම්වත් අදම තරමේ තේරුම් ගන්න. මම ධායක සභාවේ ඉන්නවනම් මම හැමදෙස්සම හරියට කරලා තෝරන නිවන් දකින්න කටයුතු කරනවා. අන්න ඒක පරිවේ හිතාගන්න. හැමදෙස්සම හාමුදුරුවෝත් එක්ක කතා කරලා නිවන් දකින්න කටයුතු කරනවා. හාමුදුරුවනේ අපි පොත සතරක් දේශනාවක් කරනවා. අපේ යටිවරයන් වහන්සේලා හැටි පැහැටි ඉන්නවා ඒවා. ඊටදෙන හැම බෙරතුලාදාන හාමුදුරුවෝ කරන සතරක් දේශනාවක්. මේ රෝමේ මේ මෙච්චර දෙයක් වුණේ නැහැ. සම්පූර්ණමයි රත්තරන් වේදනන් දී කීදෙනු වුණේ. අස්තනේ කුතු. ඔය මෙච්චර දෙයක් වුණේ නැහැ. දෙන්නේ කැටි. ඔය උදාහරණේ ආපෝ දෙන්නයි නගරමට යවලි කියන්නේ කියලා කියනවා මේ හැමෝම. සමදහක්වත් කියන්නේ උන්වහන්සේ කැටි පැහැදිලි ඉන්නවා මේ රත්තරන් දී කතා කරන. මේක ආපෝතම විශේෂ වාර්තාවක් කතා කරන. උන්වහන්සේගේ වාර්තනාදී නරේ මේ මිනිස්සු අපෙන් හරිදී ඉල්ලත්වා. අපේ හරිදී ඉන්නත් වාගේ උන්වහන්සේලගේ ප්‍රාර්ථනාවදී අපේ ධර්මයේ මතක්ව. එතකොට ජීවිතේ උන්වහන්සේලා ධර්මයේ අසුක් කරනවා නිරන්තරයෙන්. මට අවුරුදු 60ක් නැහැ ඔබට ඒක දෙනවනේ. ඒක ධර්මයේ දන්නේ කොහොමද? ධර්මයේ අසුක් කරනවා. නිරන්තරයෙන්ම ධර්මයේ අසුක් කරනවා. මගේ ජීවිතේම ධර්මයේ. මේ බල කියන ඉවර වෙච්ච ගමන් ජීවිතේ ආපම මොකක්ද කියන්නේ? මේ බල කියන එක මට අවතර වැඩක්. මොකද්ද මගේ වෙන්නේ? ධර්මයේ මෙහෙ කරන. ධර්මයේ මෙහෙ කියන්නේ තමයි මුළු ජීවිත කාලෙම කරන්නේ. ඉක්මනට දිනවල මේ අදවල සමු වෙනවා. ඕ ජීවිතේ ගේ දැන් කරගෙන යන්න දෙවාලි. කරතේ. මේ අදවල සමු ජීවිතේලා සාන්තුරු මහන්සිය කියනම ණයෙ ඉල්ල ගන්නවා ජීවිතය. මොනවට අයිති නැහැ. මේ ජීවිතේ අයිති තියෙන ජීවිතේ පහතම වන්දේ. නයික අපි ඉල්ල ගන්නවා ජීවිතය. අරේ මොහොමී මේක අයිතිය ගන්න ගන්න නයික දෙන ජීවිතේ. මේක ධාර්මයේ අයිතිය තියෙන්නේ. රහතන් වහන්සේ. අර නයික ඉල්ල ගන්න. ඒකයි ධාතු උනාලේ කියන්නේ රත්තර තින්න එන නය නැති කෙනෙක් කියන්නේ. රත්තර තින්න එන කියන අනිත්‍ය ගණන් එක ධාතු. ඒ ධාර්මයේ නය නැති කෙනෙක් කියන්නේ. අන්න උන්වහන්සේගේ සමාවිද නරේ මොහොමී. කොහොමද පිට දාලා කරන ධාර්මයේ දෙන්නේ? නයික ඇයි? සියලු ආශ්‍රමයන් රතන වැඩ පිළිවෙලක ඉන්නේ. ඒකයි කියන්නේ මේ ධර්මය එතනම අපතර වැඩ. මේක ගන්න ඉවර වෙච්ච ගමන් තියෙන්නේ නැවතත් ධර්මස්ථාන වැඩන සටන් ගන්න. ඇයිදින්නේ ධර්මස්ථානයක් වැඩද? කතා කරන්නේ ධර්මස්ථානයක් වැඩද? ඒක තමයි වෙන්නේ. ඔබ ඉවරු කරන්නේ ධර්මස්ථානයක් වැඩද? ඉතින් ධර්මස්ථානය වැඩන නම් ධර්මයේ දැරගෙන ඉන්නේ. ධර්මය අහලා තියෙන්නේ. ඉරිතියේ ඉවරු කරන්න වෙන්නේ. නමුත් ධර්මස්ථානයක් වැඩේ ඉවරු කරන්න පුළුවන්. ඕනේ දෙයක් කරන්නේ කර්මස්ථාන වඩන්න පුළුවන්. මනස මෙහෙවන දෙයක් කරන්න බැහැ. ගානක් හදන්න ගමන් කර්මස්ථාන වඩන්න බැහැ. ඒක ගාන හදාගන්න බැරි නේද? ඒ හැරෙන්නේ. ඩ්‍රයිව් කරනකොට ඔය අපේ මහතුරු ඉන්නවා. ඇය දෙක තුන ඩ්‍රයිව් කරන. ඔය වෙලාවට කර්මස්ථාන වඩන. ඒකට රාග දෙයක මොන ගැළවිද නැහැ. පාරේ ගොල්ලේ කෙනෙකුට ඉන්න බැරි නම් තමයි. තමන් පෙරදිලාන්නේ. පාරේ ගොල්ලේ කෙනෙකුට ඉන්න බැරි නම් තමයි තමන් පෙරදිලාන්නේ. ඉතින් හිතන බලන්න ලක්ෂණ වල බහක් දැක්කම ඉන්න බැරි නේද? අනේ මට මේක මගේ කරගන්න ඕනේ ඉතනවා නම් කියන්නේ හිතනවා. තමන් පෙරදිලාන්නේ ජීවිතේ. මේ හිතන බලන්න. ඒ මේ රාග දෙයක කොහොම ඉහිපත් උදි කියන නිසා නේද ඉල්ලන්නේ හැමදෙස්ස. මේක වඩා රාග දෙයක කොහොම මට තියෙන කාලේ. මේ ඇද දෙගුණයක් තිබුණා. ඇයි? නැති කිලි කිවෙව පුළුවන්ද? ඒ රාග දෙයක කොහොම තියෙන්නේ? ඒක නිසා මොකද වෙන්නේ? තවද හත්තර වේල කාල වැඩි කීටි වේවා වැඩි කීටි කොලස්ටරෝල් වී වේවා වැඩි කීන උදේ පුරවන ආහාර පුරවන ඇඟට කොලස්ටරෝල් පුරවන ඊට පස්සේ ජීවිතේ අදිස්ථාන කළා නෑ මම මේ වැඩේ ගල ඉවර කර ගන්න හොරතල වී කියලා හරියන්නේ නෑ මේ සාස්තුරු සාසන එක වේලක් කරගන්න පටන් ගන්න කිලෝ 90 කට ගිහින් කියන්නේ කිලෝ 70ක් දෙනකම් බෑ ඒ ශක්තිය කිහිණු වෙලකට නෑ ඒ ශක්තිය තාවදී එක වේලක් කරගන්න ඕනේ අවුරුදු දෙකයි වැඩි වුණා තුන් වෙනි ඔය ආවදේ කීයලා බලද මිලිපක් ඇයි ඔකියා දැක්ක කන්නේ බොරු කේ ඈ කුස්සිය දිහා බොරු කේ බොරු කරේ කියලා කියන කුස්සිය බොරු කරේ කියන අන්න බොදලේක තන කිව දින කුස්සිය ඔතන කුස්සිය ගම අද මාන කන්නවද ඉතින් අර ගෑනිය පොඩ්ඩක් අපි අවුරුද්ද දාලා තම බර බර කතා ආවෙන්නේ දැන් ඔක වැරදීමක් දෙන්නේ කුස්සිය ස්විච් එකක් කියලා දෙන්නේ ඊයාවට පොඩ්ඩක් එකක් අදේ දාගත්තා මොකොත් මරකන් දුරුකෝ කරන ඇවිල්ලා තමයි ඒක හරියට ලේව කරන ඉන්න වත්තපත් තමයි තියෙන්නේ ඒ තරමට කෑද වෙලා තියෙනවා ඊමුදේ ඔබට දුක් කියනවා නෙමෙයි ඔබ තුන තියෙන රාග දේශ බොහොමන්ටයි දුක් කියන්නේ ඔය ගැති නැති කරගන්න එහෙම කියන්න රාජ භෝජන වෙන පුරුවත් කියන භාවනාවන් රාජ භෝජන වෙන තියෙන කෑමට ගන්නේ නෑ සාතුරු නාමයේ වේදනා කරලා තියෙනවා කබලිකාර ආහාර නිරෝධ කරන බවමයි කියන්නේ ආන්නේ කියලා අනාගාමී වෙන බලන් දෙවිදියලා කියනවා කියන්නේ දැන් මොකද කබලිකාර ආහාර කියන්නේ? ඕකත් දැන් වැඩි කාලෙක ඉන්නේ. කබලිකාර ආහාර කියනවා හිතාගෙන ඉන්න හතරවන ආහාර කියන්නේ. ඒ කබලින් කියනවා හිතාගෙන මොකද? කැබලි කළා මන ආහාර කියලා හිතාගෙන. ඒනි කබලිකාර ආහාර කියන්නේ කය බලියක් කරන්න ගන්න ආහාර. බලිය කියන්නේ ඕක. ඔය ඇන්නුනේ අපේ පරිදි මිනිස්සු බලියවද? බලිය කියලා කියන්නේ ඒකනේ යථා ස්වરૂපයේ ඉක්මවන්නේ විවිධ ආකාරයෙන් හැදගන්න වෙනවද නේද? බලියක් කියන්නේ ඒක. එහෙනම් යම් කිසි පුද්ගලෙක් කය බලියක් කරන් ආහාර ගන්නවනේ. ආන්නේ කියලා කබලිකාර ආහාරයෙන් ඇතුලේ. කය බලියක් කරනවා. එයි මේකවත් ඒකත් යනවා. අරකට යනවා. මේකත් යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සති බලවි කියන්නේ. ඊට පස්සේ කොහොමද ස්ථිරතාවය? ඊට පස්සේ ඩයට් කියන එක අවුල් වෙන්නේ යනවා. මොකටද? ඈ? ඩයට් අනේ මම අද ඩයට් මාස තුනක් ඩයට් කළා බලන්න. වැඩේ හෙතුද? එයි. ඩයට් කරනවා කියන බොරු කරන්නේ. ලෝකෙට කියන විතරයි ඩයට් කරනවා කියන්නේ. ඇයි මේක ඩයට් කරන්න බෑ? ඒක ලේසි වැඩක් නෙමෙයි. සිතින් කැම ඉල්ලද්දි මම කියන්න ඔබට ගැස්සයි ඉන්නේ හැදෙන්නේ නේද? ඔබ කියයි ආනේ ගැස්සයි ඉන්නේ නේද ඔබට හරියට නෑ. එහෙනම් මට හැදෙන්නේ බෑ ගැස්සයි. මම විතරක් නෙමෙයි මේ කයිත් ගැන උත්තරම හැරගෙන මෙතන වෙලා පාලන ජීවත් වෙන්නේ මේ වෙනකොට. එයා අවවාදම් සාදු නැදලා දිනේ ඉන්නේ කියන්නේ. අධිකලේ මහත්මයා වැඩගෙනම දෙවියන් ප්‍රාර්ථනා දැන්නේ. මොකද එතෙන්ද ගියාට මම කියන්නේ යා හැබැයි මම මේ කියන්නේ මෙහෙමයි. ඒක හැබැයි මම ගියාම තමයි කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක හරියටම ගන්න එපා. අන්‍යා වාන්දර සාතු වාන්දේ උදේලාගේ නවන්දාගේ එකම අනුමත කරලා තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වැඩි දෙයක් ගන්න එහෙම එපා. අතෙන් යන පිළිතුර මම කියලා තියෙන්නේ දූතාංගයක් රකින්නෝ. දූතාංග දහතුන් වේදනා කළා කියලා සාතුරුනා. ඒ දූතාංග දහතුන් සමාදන් වෙලා ඒක උත්තරේ කිව්වා මහා කාසිම මහ රහතන් වහන්සේ. දූතාංග කියන පිළිතුර නිවන් මාගේ ඉක්මනින් පහත් කරගන්න. ඒ දූතාංග වලින් දෙකක් අතුම තරමේ එතන ඉන්න හැම කෙනෙක්ම සමාදන් වෙනවා. අත්ත දීපිනාගේ ඒකාසනිකංග නානාවන භෝජන අටිතිපාමි ඒකාසනිකංගම් සමාදියාමි. ඒ කියන්නේ එක අවස්ථාවක විතරයි දවසේ දවල් දැන් දෙහිලියෙම දවල් දන්නේ නැහැ. එක වෙක අවස්ථාවක විතරයි දවල් දන්නේ මුළු දවසේ. අනිත් එක තමයි පත්ත දීපිනාගේ එක වෙක වාදනයක් විතරයි භාවිතා කරන්න දවල් දීන්න. පාත්ත මොනවා හමුණා ඒ පාත්‍රයෙන් තමයි ලඟවන්නේ. එහෙනම් කින්ද පාත්‍රය වරිනකොට පාත්‍රයේ අයිස්ක්‍රීම් හම්බුණා. ඒක අයිස්ක්‍රීම් උදේ එකට හම්බුනේ. එද කන්නේ මොකද? උගුරෙන් පල්ලෙහාට නෑවදී ගියාම බලලා අඳුර ගන්නවා. ආ මේක අයිස්ක්‍රීම්. මේ රොටි කෑලි දුකාරනේ. අපරා මේ ආබාධ කිමොත්? ආ ඕක රොටි කෑලි දුකාරනේ. ඕවා කිනවද නෑ. ඕකට අහුස්ස දැම්මක් කවන්නේ මෙදෙනි පල්ලෙහාට යද්දී. ඔය ඔක්කොම දෙකටනේ ඇත්තගෙන බෙහිලා. දැන් මෙයන් කිව්ව දිනවලේ ඔය දිනේ කොයි හරියෙන්ද පීතරහ හඳුනගන්න. તો විද්‍යාවෙන් දරුවෝ කියන්නේ බල අපි කරගත්ත විද්‍යාවෙන් තියෙන්නේ පිටුනේ ඔය දිනේ තියෙනවා කෑලි හතරක් ඒ කෑලි හතරට රස හතරක් දෙන්නේ. හැබැයි ඔය හතරෙම නෑ පීතරහ කියන්නේ. ඒක පීතරහ කොහෙද හදාගන්නේ? ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ සීතේ. හැමදෙයක්ම පිටුනේ දිනෙන් ඇදෙන එක මේක දැන. හතරක් හෙන්නේ නවනවලේ ඉත හැදිනවා දිව අග්ගීත උගුරන හොරා වේකොත් නෑ කියලා කියන. ඇයි ඒ දිව අග්ගීත මේක තියෙන්නේ? කොච්චර අතුරට දාගත්තත් දෙලිම වැඩෙන්නේ කොහොමද? අර ඉත දැනෙන දැනම තමයි වැඩෙන්නේ. ඒක නිසා පටන් ගන්න ඉත දෙන්නේ. අමුල් රසේ දැනෙනවා, ලුණු රසේ දැනෙනවා, කැඩි රසේ දැනෙනවා. ඔන්න ඒ රස හතර විවිධ ආකාරයෙන් වෙනස් වෙනකොට තුන්දෙනි අනිත් රසවල උපදිනවා. එහෙනම් තීන රස කියලා කියන්නේ මොකක්ද? ඔය හතරේ සංකල්පය. වත්රස කියන්නේ මොකක්ද? ඊළඟට මේ ලෝකේ තියෙන කෑමවල රස වෙන වෙනම දිව අඳුරගන්න කියන්නේ. ඔබට මේ හා දෙයි ප්‍රියක් නෙවෙයි. මේ රූපේ විතරයි ප්‍රියක් වගේ ඔයක හඳුනගන්න. ඇයි? මේ ඉතාලියේ කෑම කොච්චරද? ඔබ දන්නවද? හැබැයි හැමෙහිම තියෙන රස හතරයි. ඒ රස හතරම කිස්ස වෙනවා තමයි කියන්නේ. මිරිස් කියන්නේ රසයක් නෙවෙයි. මිරිස් වලින් කරන්නේ මොකක්ද? දියෝ පුච්චලේ පොට පුච්චලේ ඒකක් පොට්ටක් තියෙනවා. ඇයි? අර සිමිලේ වෙනවනේ. දිව ඔන්න ඔය කරන්නේ. එහෙනම් දැන් ඔබ ආහාරයක් ගන්නේ. දැන් මොනවද ඔබ කෑම වශයෙන් තියෙන්නේ? දැන් වන්නේ කෑම නේද ඇදිනා. අරකද මේකද මේකද මේකද මේකද මේකද ඔක්කොම දැන් මොකද කරන්නේ? ඉතින් නම් අන්දමට මාසය කොහෙන්ද ගෑනද? මෙන්න කෝට්ටෙන්දී ගාව මිනිහ දැන් මෙහෙම වෙච්ච විතර දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ ඉස්පිරිතාල ගාන දුවන ජීංගාලේ දුවන අපරාධ ජීංගකටද නම් සම්ද අපරාධ නැතිව යෝජනා ගාන දුවන සම්ද තාමද සුම්පාරක් නැතිව යන ඒ තරම් අරව ඊළඟට කුරු ඊළඟ කුරුල ඇයි හතර වතාව කරවල තියෙන හැම විටම මේ ආවාදේ පල්ලන අභුති දියෙන ඊළඟට ඒකයි තියෙන වතුර උනන ඔක්කොම ඇමෙට ඒ අපිට ඉතින් වතුර උනන උනන උනන මේ මේකයි එන්නේ නෝ තාකි බාද ඊළඟට මූණ පුරාම දීප ඉතින් යනවා දීවි කාල සහයන ඔය ඔක්කොම හතගන්නේ මේ කෑමේ මේ ලෝකෙ තියෙන දවුණු සම හොඳම වේත ආහ අද මම ඔබට කියනවා පුළුවන් නම් මේක හෞත්‍යයෙන් නම් මේක කරලා මේන්න තුන් වේලෙන් යැපෙලා මේන්න ළඟදී ඉන්න බොහෝ කෙනෙක් ඉන්නවා තුන් වේලෙන් ඉඳලා වරද ළඟදී ඉන්නවද ලෝකේ හැමතැනම ඉන්නවා ඒ වගේ මේ බත්තර මේ සමු මේ කරලා තියෙන තුන් වේලෙන් ඉඳලා වරද තුනයි හයි රත්තරන් හබුලක්ක තුන් වේ උදේට කරනවා දවල්ට කරනවා රැයට කරනවා සමහර අය උදේට කරනවා දවල්ට කරනවා රැයට කරනවා සමහර අය දවල්ට කරනවා ඉතින් වේද ගන්තවල පවා සඳහන් වෙනවා. මම වේදේ සඳහන් මේක දෙයක් කියන්නේ. දවසට එක් වෙලා පරදන්නා යෝගියෙක්. දෙවේලා පරදන්නා භෝගියෙක්. තුන් වේලා පරදන්නා රෝගියෙක්. ඔයගෙ වේදේ. එක් වෙලා පරදන්නා යෝගියෙක්. දෙවේලා පරදන්නා භෝගියෙක්. භෝගිය කියන්නේ පෙරේතේ. අපි කියන්නේ කෑදරයි කියන්නේ. තුන්වෙනා පරදන්නා රෝගී හැබැයි ගමත් නේ ලෝක සම්බන්ධයෙන් හදාගෙන තියෙන තුන්වෙනාට තුන්වෙනා විතරක් පළදලා ඉන්නේ ඔය අමතලව තියෙන කෑම ලෝකා ඉන්න පුළුවන් මාත්‍යක් ඉඳලා බලන්න ඔබට මොනතරම් සුවයක් දැනෙන කියලා ඔබේ ශරීරේ හැබැයි මේක කරන්න ඕනේ තියෙන මේ ධර්ම අවබෝධයත් එක්ක නැත්නම් කෑම දැකපු ගමන් වෙන්නේ මොකද කෑම දැකපු ගමන් ආයි වෙන්නේ ආත විදිච්ච ගමන් මේ මන වැඩ කරන්නේ ගන්නවා පිටුදුනි මේ මන වැඩ කරනකොට මේ බඩට එන්සයිම් රිලීස් කරන තෝරන ඔන්න ගැස්සයිටි සැදෙන හේතු ගැස්සයිටි සැදෙන නොකයි ඉඳගෙන නෙමෙයි දෙවිතේ ඉඳලා වැඩිපුර ගැස්සයිටි සැදෙන ඇයි හේතු කෑම දැක්ක දැක්කේ නම කන්න ආසයිද තමත් නෑ ඒක දෙවිත ගතිය නැති කරගන්නනේ මන කියන්නේ මෙතන කවුරුත් දෙවිත නැත්තම් මේ වගේ කියලා වැඩක් නෑනේ රාගදේය මොහොම තියෙන හින්දානේ බල කියන්නේ. රාගදේය මොහොම නැත්තම් බල කියලා වැඩක් නැහැ. මහරහතන් වහන්සේලා ජීවෝපාල ආරාධනා කරන්න උදීන්නේ. ඒකයි කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මේ පෙරේත බවක් තියෙන නිසා පෙරේතේ කෑම දැකපු කමක් කන්න ආසයි. දැන් ඔබ යනවා චිකන් ෂොප් එකක් ඉස්සරහ. මෙන්න මේක තියෙනවා චිකන් ෂොප්. චිකන් ෂොප් එකේ ඉස්සරහ යනවා දෙල්ලි බඩල සෝදේ. සෝද ආවම මොකද වෙන්නේ? කන්න ආසයි කියලා. කන්න ආස හිතේ තප්ප වෙනවා කියනதுනි. අන්න ආබාධයේ එන්සයිම් රිලීස් කරනවා එච්.සී.එල් ඇසිඩ් එක රිලීස් කරනවා කියන්නේ දැන් කෑම නැත්තම් මොකද වෙන්නේ? ඇයි ආබාධ හිතන්නේ දැන් එයි කියන්නේ? හොඳයි. ඊළඟ ඇස්ටි කර ඔක්කොම ජීර්ණය කරනවා. ඔක්කොම ටිකෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොකද ජීර්ණය කරන්න දෙයක් නැහැ ආබාධ කියන විදිහට ජීර්ණය කරනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. එහෙනම් හත්තරන් යතුරු කරන් හත්තරන් යතුරු කරනකොට ජීර්ණය ආහාර කියලා කියන්නේ මේ ශරීරයේ පවත්තන්නේ යන්න ඕන එකක් විතරයි. මේ ශරීරය කියන්නේ මොකක්ද කියලා ඔබට හරියටම දැනගත්තා කියන්නේ දේශනාවත් බලද්දී. මේ ශරීරය කියන්නේ මොකක්ද සිත්තම් පුරාව කියන්නේ මොකක්ද කියලා වෙන් කළ අනුගමන පුරාව විතරයි. මේ ශරීරය කියලා කියන්නේ ශරීර වාහනය. ඔබ වාහනයක් කියලා කියන්නේ මොකක්ද වාහනයක් කියලා ඔබ. මේක ශරීර වාහනය. මේ සිත්තම් පුරාව කියන්නේ මේක මෙහෙම දෙයක් තමයි කරන්නේ. මේක බින්දුනේ මේකට කියනවා ආහාරජ කය කියලා. මේකට ආහාර දෙන්න දෙන්න දෙන්න දෙන්න බැරිලු. පොඩි අය උඩටත් බැරිලු. මොකද යාක ඇට නැගිල්ල වර්ධනය වෙනවා. නමුත් ලොකු අය ජීවිතේ ඇට නැගිල්ල වර්ධනය වෙලා ඉවරුනහම උඩට නැගෙන්නේ නැහැ. ඊට පස්සේ රැෙන්නේ හරහට. ඒකයි මිනිස්සු හරහට මහත් වෙන්නේ. ඉස්සරහට පස්සට තම හරහට මහත් වෙන්නේ මහත් වී යන්නේ කන්න ගන්න. මොකද මේක ආහාර දෙකයි. සෑම දාන්න දාන්න දාන්න දාන්න දෙක ලොකුයි. ඔය එළියට ගහක් බලන්න. ඔය එළියේ තියෙන ගහකට පොර දාන්න දාන්න මොකද වෙන්නේ? පොර දාන්න දාන්න මොකද වෙන්නේ? ගහ නැදේ. එහෙනම් භෝජනේ අදින්න අදින්න ගහගෙන යනවා. ඒක නවත්ත ගන්න බෑ. එහෙනම් ඔබේ ශරීරයත් එහෙමයි. එහෙනම් කිසිම ධර්මයේ ටිකක් මෙහෙය කරා. ධර්මයේ ගමනේ ඉඳලා ධර්මයේ මෙහෙය කරනකොට ඔබමයි කෑමෙන් දින අවස්ථාවෙ වැටිලායි. අන්න ඒකම ඔබ නිරෝධී වෙනවා. එතකොට හරි හේදී මේ ධර්මයේ පවත්වන්නේ. ඔන්න භවනා කරනවා කියන්නේ. දැන් ඊයෙ මම ඔබට තව කාරණාවක් කියනවා. ඔබේ පටන් ගන්නකොට කිව්වා මම ඔබ ඔක්කොම වෙන්නන්න කියලා ඔබ යන්න දිහැ. ඒකත් කරලා වෙන්නන්න. දැන් මෙතන ඇවිත් ගින්නවා කරනවා. හරිද ගින්න? මල් වල ගින්න. ඊට ආවානේ ගින්න කරනවා. දැන් මේ ගින්න කරන වෙලාවෙන් බොහොම ලස්සනද කියලා දැන් අපි ගින්න කරලා. දැන් ඉන්න අපි දැන් ඉතින් මොකද කියලා. ඊගොල්ලෝ මේ මගේ රාත්‍රු ගාන මේ නම් කිසිම තරඟ වේදනාවක් නැහැ. ඒ කියන මොනවාද? අපි නම් එකෙක් කින් නවයක් කරලා තියෙනවා එක පාරක් කරලා තියෙනවා. මරණ මොහොතේදී භවයන් හඳුන්ව කොහෙද? තමයි. එහෙනම් තීන් කරන කෙනෙක් දීන විරෝධය කියලා කියන්න පුළුවන්. ඒක කියන්නේ නැහැ. හැබැයි තියෙනවා ඒ කාන්තෙම එකතරක සාස්ත්‍ර වාදයේ දේශනා කරන්න වෙන්නේ නැහැ. යම් කෙනෙකුට සතර අපායේ විදහාක වෙන නම් ඒ කාන්තෙම එකතරක් තියෙනවා. ඒ තමයි මොකද? සෝතාපන්න ඵලය. යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් සතර අපායෙන් සදහන වෙනවා. ආයි සතර අපායට කවදාවත් යන්නේ නැහැ. තීර්ථ යෝගියෙක් යන්නේ නැහැ. දෙවෙනි පාය අසුන්නි පායට අතමහ නරක ආදීවත් යන්නේ නැහැ. සෝතාපන්න වෙයි. මේයි නෝනා කරන්නේ නැහැ. ඒක වෙන්නේ තමයි මේක සෝතාපන්න වෙයි. දීකලාට කමක් නැහැ. මාධික වේ පුණ්‍යාලෝ භාවි සුතං දේතං දීක වේ පුණ්‍යාල නැතිවද? මහරි දිනක කියන්නේ නැපා. සපේට කියන තව නමක් තමයි දින කියලා කියන්නේ. සම්සුන්දේ දිනට විග්‍රහ කරලා නැහැ. නමුත් මේකේ ඔබ බලාගෙන ඉන්න නම් තින්කල දිනකෝ කියන්නේ. ඒ මවදාක්ම වෙයි කියලා හිතන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව ඔබ එක පිනක් කරන්න හදනකොට කවුරු ලක්ෂ ගන්නත් කරනවා. අද මේ පින කරන්න ගිහින් ඔබ කවුරු උත්තර කරන්නේ? ඔබ හිතලා බලන්න. මේ පින කරන්න ගිහින් කවුරු උත්තර කරන්නේ? සීලෙකට දොස් කියන්නේ. සීලෙකට පරිසවදෙන කියන්නේ. පරිසවදෙන කියලා කියන්නේ මොනවද? තමයි ඉන්නේ එහි ඉන්නේ දේරු කරගන්න මේ ඔක්කොම දැන් ඔක්කොම අනි ඔක්කොම කරන්නේ ඔබට දෙන්නේ නේද දැන් මට මෙතන ඉන්නයි කියන්නේ ජීවිතේ ඉපදින්න දවසේ අද මේ දක්වා සතෙක් මරපු නැති කෙනෙක් ඉන්නවද නැද්ද මදුරේ තරමවත් මරු නැති කෙනෙක් ඉන්නවද නැද්ද කූඹියේ තරමවත් මරු නැති කෙනෙක් සාස්තුන් වහන්සේ සතු දරු කොහෙවා කියලා කියනද උත්තරේ දෙන්නේ අපායට යනවා. එහෙනම් දැන් ඔබ අපායට යන්න හේතු නැද්ද? තියෙනවා. මම කියන්නේ යනවා වගේ කියනවා. යන්න හේතු නැද්ද? තියෙනවා. පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා පුංචිල පුංචි හොරණම කරපු වැඩි කෙනෙක් ඉන්නවා. අදම තරවේ මගේ මගල කෑල්ලෙන් වඩා මුගේ මගල කෑල්ල බොහෝදයි කියලා දින්නේ ඔබේ මගල කෑල්ල සාත්මිතාවේ මෙල්ලෙන්න තාත්තයි මුදිනාම වයවත් නැද්ද? ඕනේ තමයි. වැඩ මොලේදී තොයිලට් පිටු වල ගෙදරයි නැද්ද? වැඩවලේ තියෙන බෑනේ වල ළමයි ලියන්න දෙන්නේ නැහැ නේද? ඔය ඔක්කොම හොරකම්. තරංගේ ටෙලිෆෝන් එක රවන් යාගෙන වැඩවලේ ටෙලිෆෝන් එකෙන් කෝල් ගන්න එන්නේ නැහැ. ඔය ඔක්කොම හොරකම්. ඔය ඔක්කොම දිනවල විපාක තියෙන. කරන කරන කව මිහිරියන් මිසේ. ඉතුරු කරන්නේ හිතාගෙන කරන්නේ. නමුත් ඔය ඔක්කොම විපාක හම්බුනේ. ඔබ දන්නේ නැති කවුද? ඔබ හිතාගෙන ඉන්නේ? ආ ඔක මොකද ඉන්නේ? මේ ඔයකට ඕන තරම් තියෙන මම ඔය කෝල් එකක් ගන්නතර මොකද? ඇයි අපක් වැඩ කරන්නේ කියලා වැඩ කරන්නේ තමයි හැයි. හැයි ටිකක් කොහොමද අයිස් ගන්නවා. ඕක ලොකු හොරකම. අවල ක්ලීන් කරන ඉන්න. මැනේජර් එනකොටම පටන් ගන්නවා වත් කරන්නේ. ක්ලීන් කරනවා. රෝපාල විද්‍යාව ක්ලීන් කරනවා. මැනේජර් ගිහවල්ලායි හත් දෙනා තුන ඉන්නවා. දරුණු හොරකම්. ඊගොල්ලෝ මේ සල්ලි හොරකම් කරන්නේ මිනිස්සු. ඕක නේද? ඕක බයක් නිකන් ඉන්නවා කියලා කියන්නේ බයටම මේ යුරෝ කියන දේ නේද? අතන ඒක එක පැයකට ලොකු යුරෝ අටක් හොරකම් කරනවා. ආයිත් ලංකාවට ගිය වෙලාවට වැඩිහිටිවරු උත්තර බලන්න දෙවියන් 60000ක් ඉඳන් දෙයි අහුසි කරනවා. ඔන්න පරතුරට වෙන්නේ. ඔය තාත්තේ ඔබට උදාහරණ ගන්න එපා. මේයි ඔබ කියන්නේ අත්කම්පාවෙන් මේ කතා කරන්නේ හතරපා ගත වෙන්නේ එපා නියුත් වෙන්නේ කා. මේ සත්‍යම මේ තියෙන වෙලාව. සාස්ත්‍රුමාගේ ලෝකෙට පහළන්නේ ඔබට මේක දෙන්නේ. මේ තාත්තේ නිකන් හතරපා ගත වෙන අපරාධි. අවස්ථාවක් තියෙච්චි දෙයෙන් ඔබේ නිදහස වෙන උත්සාහ කරනවා. ඒකේ නිදහස වෙනවා කියන එකම එක ප්‍රමේය. ඒ තමයි සත්‍යම අවබෝධ කරගන්න. සත්‍යම අවබෝධ කරගන්නේ නැතුව කවරකව දාස්වත් දිනදී ඔබට මෙතනින් ගොඩියන්න බැහැ. ඔබ කිං සංකෝණියක් කරලා තිබුණා. සත්‍ය දෙවියන්ව පරිදි ළමල හිටියා. පොතලින් ආයි වැටෙන. නවක සාතුන් වහන්සේ වඳින වෙලාවේ හරක් වැඩක් යනවා. ඔය හරක් වැඩ නැතර සාතුන් වහන්සේ හිණාවක් පහළ වුණා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව හරව ස්වාමී ඔබ වහන්සේගේ හිණාවක් කරන්න ගියොත් කුමක් හේතුද? ආනන්ද මේ සංසාරේ හැටි බලන්න. මේ යන හරක් රැලේ සක්විති රජ නවීච්ච එකම හරකෙක්වත් නැහැ. සක්විති රජුගේ කියන්නේ මනුෂ්‍ය ලෝක හතරක වාදිතදී. උඹ දැන් ඉතින් වැඩ කරලා වාස්තිය. ඈ මනුෂ්‍ය ලෝක හතරක් තියෙනවද? ඒක වැඩි දර ගන්න ඕනේ නැහැ. මොකද ඒක ඉහළට අදාළ දැක්විතා මම ඉවගෙන කියන්නේ නැහැ. දුම ලෝකෙට අදාළ දේවල්. මනුෂ්‍ය ලෝක හතරක් තියෙනවා. ඒ මනුස්ස ලෝකෙින් මේ අපි ඉන්න ලෝකෙට කියනවා ජම්බුද්වීපය කියලා. මේ අපි ඉන්නේ ජම්බුද්වීපය. අදටම ජම්බුද්වීපය කියන්නේ ඉන්දියාවට. ජම්බුද්වීපය කියන්නේ මේ පුදුමිය. මම කියන්නේ දිවි දෙකේ කියනවා. ජම්බුද්වීපය කියන්නේ පුදුමිය. මොකද බුදුන්ගේ ධම්මලාභය ලබන්නේ මේ පුදුමිය විතරයි. අනිත් තුනේ පුදුමිය නෑ. මොකද අනිත් තුනේ ඉන්න අය ඉරිදිදී. ඒ අය උන්නම් මෙහෙ ඇවිල්ලා මේක අහන්න දුන්නා. මේකින් නැති ඉතිරි නෑ. හැබැයි ප්‍රඥාවේ අවලයි. අයි හැම ලෝකයක්ම අභිභාවයේ ප්‍රඥාවක් තියෙනවා මේක ඉන්නවා. ඒකයි සාතුරු වහන්සේ මේ ලෝකෙ පහළ වුනේ. සම්දු ද්වීපයේ උතුරු කුරු දිවයින අපරම යානයේ පූර්ව විදේශික මනුෂ්‍යව හතරක් තියෙනවා. වැඩිම විස්තර මොලේ නැහැ නේද? යම් යම් අවස්ථාවල සාතුරු වහන්සේ දේශනා කරලා තියෙනවා උතුරු කුරු දිවයිනේ විරුද්ධව අවදියේ. එන මේ අපි ඉන්නේ ජම්බුද්දී. බුදුන්ගේ ධම්මලාභයේ ලබන දිවයිනේ. ලෝකේ. බුදුන්ගේ ධම්මලාභයේ ලබන ලෝකේ. ජම්බුද්දී. අපි රජුවාගේ නම කියනවා ජම්බුද්දීේශ්වර. කාර්යය නම කියන්නේ සක්විත රජුවා. රජු ඉන්දියාවේ ජනාධිපතිවරයා නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ ජම්බුද්දීේශ්වර කියලා කියන ඉන්දියාවේ ජනාධිපතිවරයා. නැහ හප්පි රජුන් ගැන කියන්නේ තමයි නම දාගේ ජම්බුද්වීපය ඉස්සර කියන්නේ. එහෙනම් ජම්බුද්වීපය කියන්නේ ඉන්දියාවට වෙන්නේ ජම්බුද්වීපය කියන්නේ පොතුනිය. වැඩි අර්ථකථන ගන්න යන්න එපා. පොතුනිය. මේ අපි ඉන්නේ පොතුනිය. ඒතර මේකත් මේ ඉතාලියත් ජම්බුද්වීපයේ තියෙන. එංගලන්තය ජම්බුද්වීපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ලංකාව, ඉන්දියාව ඔක්කොම ජම්බුද්වීපයේ දිනනවා. මේ මේ දීපේ තමයි බුදුන් වහන්සේ උපදින්නේ. බැංකු account එකේ කෝටියක් විතර සල්ලිත් ඇති. ඔය කොච්චර දිනවත් ඔබ බැරිලා බලන්නේ නැත්තේ කෙනව නම් ඕක ඇති කරලා තියෙන ඵලෙ. ඔබ ලෝකෙටත් කරලා ඇති. දෙමාපියන්ටත් කරලා ඇති. අම්මලා නම් කවුරුන් ළමයින්ටත් දීලා. දැන් ඔබ කියාගන්න පුතේ මේකේ ඔබ කියාගන්න පුතේ මේකේ අන්තිමට ඔබට කරන්නේ මොකක්ද? ඔබට කරන්නේ නැත්නම් රතු ටිකක් දෙන්නේ නැති. ඉතින් මැරෙනවා කියන එක හිතන්න ඕනේ. ඇයි? අද ඊයේ මැරෙන්න පටන් ගත්තේ. දැන් කීවොත් මැරෙන්නේ නැද්ද? අද අනිවා සංසාරය අම්බහන් දෙකේ හැම වලදාමු කි ගන්න නම් එහෙම. හැබැයි මම මරන්න දෙන්නේ නැති අහු පදින ඕකෙ ටික අහන්න. ඒ තරම් මඩවල දෙකේ හැම වලදාමු කියපු. එහෙනම් මැරෙන්නේ නෙමෙයි කියන ප්‍රශ්නේ මැරෙන උපදින්නේ නැයි ප්‍රශ්නේ. නැන්න මරණය කියන්නේ ඒකම පිළිනම් යෝමියෙක් එහෙම ගියොත් ඔක්කොම ඉවරයි. ආයෝ වෙන කවුරු කතා කරන්නේ? ඔබ ඔබගේ අම්මට බින්දෙනව නේද? අම්මා නියදිලා හැමින් නම අම්මට බින්දෙනව නේද? ඒ ඉස්ලාම් කියන අම්මට බින්දෙනව නැතුසන්. ඔබට මතකද ඔය ඉස්ලාම් කියන අම්මගෙන හිටියා කියලා සංගුණ. ඒ ආත්මේ හිටපු අම්මත් තියෙනුනේ ඔබට ඕවම දැල්ලා දෙන්නේ නේද? ඒ ආත්මේ ගිය මෙයා ඒ ඉත ආත්මයෙන් හිටපු අම්මා. ඔබ ඉස්කෝලේ යනදී ඔබ ලොකු මාත්‍රාවේ ඔබට කල්ලි හම්බ කරලා දෙන්නේ ඔක්කොම දැල්ලා අන්තිම දෙකෙන් ඇවිල්ලා ඉන්නේ. මම ලගින මල කෙරේතියක් කියලා තාමත් ඒක මල කෙරේතිය. අද ඔබට මතකවත්. මේ ගෝලකම සංහාරේ හැටි. නමුත් ඔබ මොකද කරන්නේ? දරුවෝ ටික ලොකු කරගන්න. ආවදලවෝ ටික ඔක්කොම ලොකු කරගන්න. දරුවෝ ටික ලොකු කරගන්න. අත්‍යන්ත බදව දදා ඉන්න. අන්තිම ඉඳලා මැරෙන්න යනවා. දන්නේ මෙලයා මල්ලේ. ඊට පස්සේ දරුවම කට්ටක් ගින් ගහලා බන් දෙන්නවා. ඔන්නෝම තමයි තියෙන්නේ ඔබගේ ජීවිතයේ අවසන් වෙන විදිය. ඉතින් ඔතනින් ගලවෙන්න නම් ජීවිතේ සෝත්‍රාපන්න ඵලයේ සාර්ථකත්වය ගන්න ඕනි. ඒක සාර්ථක කරගන්න බැරි වුණොත් ඔක්කොම හරවයි. සෝත්‍රාපන්න ඵලයේ සාර්ථක කරගන්න බැහැ උඩ පැන තනිය. මේ ධර්මයේ ලැබුනේ ධර්මයේ අහන්නේ යමු ධර්ම කාරණා ප්‍රගුණී කරා. මේ කල්යාණ මිත්‍ර මේ ආහුර තවදෙන වැඩි ඉන්නේ. උන්වහන්සේලා ධර්ම ප්‍රදාය මම නැවත නැවතත් කියන්නේ ඒක. උන්වහන්සේලාගේ ධර්මයේ විමසන. ඒක අවබෝධ මේ මේ ධර්මයේ ප්‍රගුණී කරා. ධර්මයේ ඉන්න එක දිග කාරණා විතර තියෙනවා. ඔක්කොම පැය තුනකට අපි ගියේ. ඔය හයි දිග කාරණා විතර එක දිග කාරණා කොයි දාලා තියෙන්නේ. සත්‍යන්න පරිණතය පතලින් හැමදාම එක නම දේශනාවක් කියන්නේ. නවදගෙන එක නම දේශනා. අවුරුද්ද අතුරත් ඊතරම් දින ධර්ම දේශනා 365. ඔය ඔක්කොම කියන නිවන් දකින්න උත්තරය. එහෙනම් ඔබට තියෙන මාර්ගය ඉවර වෙනවා මේක කරගන්න. යතියාව ධර්මය අවදි කර කර දෙනවා. පදවල තේරුම ඔක්කොම විස්තර කර කර දෙනවා. ඔය ඔක්කොම ටික කරලා දෙන්නේ තියෙන්නේ ඔබට මේක කරගන්න. අද මේක විශාල ජීවිතයක්. අද ලංකාවේ ඉන්න බොහෝ ප්‍රමාණයක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. රටවල් 44 වෙනි පිළිතින් අපි කියන්නේ අපිත් එක්ක එකට බැඳි. ඒකෙන් බොහෝ ප්‍රමාණයක් රටවල් වල ඉන්න පිරිත් එනවා බැඳි. තාම ලංකාවේ දන්නේ නැහැ මේ වැඩි දියුණු කරලා හදන්නේ. මේ දැයි කියලා කියනවා. අවුරුද්දක් අතුල විසුම් වහන්සේලා 500 කට අධික ප්‍රමාණයක් වැඩින්න කරා අපි මේ හැමදේම. සමාජ ගමුවේ තෝ අපි දැකලා තියෙනවා අපි මුදල් රහතන් වහන්සේලා 10,000 කට අධික ප්‍රමාණයක් කොයි ස්ථානයේදී හිටිනවා කියන්නේ. ඒකේ කාන්දෙන් හිටු වෙනවා. අද දින ලංකාව නෙවෙයි තව අවුරුදු 10කින් තියෙනවා. සමාජ ගමුවේ තෝ දැකපු දේ තමයි කියන්නේ ලංකාවේ ජනාධිපතිවරයා සෝදාපන්න පුද්ගලයෙක් බවට පත් වෙලා ඔය ස්ථානවල තේමාවක් සමාලම් වෙනවා ඉන්නේ. මම දන්නේ මොන ජනාධිපතිවරයෙක්ද කියලා. නා රටේ ඉන්නේ කවුද? දැන් ඉන්නේ කිනාද ඉස්සරහින් ඉන්නේ නැහැ දන්නේ. සෝදාපන්නෙක් කියලා මාර්ගඵලලාභියෙක් කියලා. තේමාවක් සමාලම් වෙනවා ඔය ස්ථානවල දැන් විද්‍යාත්මක ආරම්භන ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය. ඔය අතර විතරයි. නමුත් මේ මැදේ පරිමාවත් අර්ථයේ ඉදිරියේ තියෙනවා. මේ ඉන්න අතර ඇති කිනුත් මේ ස්ථානයේ ඇවිල්ලා පරිදීලා අරහත්ත්වයේ සාක්ෂාත් කරන උත්තර පිළිස්. ඒක නවත්වන්නේ ධර්ම අවබෝධය. ධර්ම අවබෝධයේ පත්‍රිකා විතරයි කිනුත් මේ ස්ථානවල වැඩි දේව දරගන්නේ. ඒකම කියන විග්‍රහණය ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔය අපි ලොකු කාර්යයක් නෑ කියන දේ අදාලින් මේ ධර්මයේ කතා කරන්නේ මේ තේ සාම සාම ධර්මය. ඊයේ ධර්ම දේශනාව අපේ හත් පහත් වෙච්චා. අපිට අද මේ ධර්ම දේශනාව ඉස්සර කාලේ ඉගෙන ගන්න බැහැ. ඒකට හේතුව ධර්ම දේශනාව විදිහට තියෙන නිසා. ඒකයි නිකුත්ව අවමාන වශයෙන් දේශනාතික මුලින් දේගෙන ධර්ම කාරණා කියන්නේ කලින්. මොකද ධර්ම කාරණා කියලා තියෙන අපේ අතිවරයන් වහන්සේලා ඉන්නවා ධර්ම කාරණා කියන්නේ. නමුත් මේ සාම්ප්‍රදායෙන් ඔබට මේ ගමේ ගමන ඔබ ගියේ නැත්තම් ඔබගේ ජීවිත මා හඳුනුවේ තියෙන මානලංකාරවමට ඉන්න ගියොත් එහෙම ඔබගේ ජීවිත මා හඳුනුවක තියෙන්නේ. ඒක නිසා අපි ඉන්නේ හරියට පරිස්සම්. පරිස්සමෙන් හැමදේයක්ම කරන්නේ පුරුවන්තරන් ධර්මයේ ශ්‍රවණය කරා. පුරුවන්තරන් ධර්මයේ ශ්‍රවණය කළා මාර්ගඵල ලබන්න උත්සාහ කරනවා. බුද්ධ ධර්මයක් කියලා කියන්නේ මාර්ගඵල. මෙහෙර විහාර නෙමෙයි. මම ඒකෙන් කියන්නේ නැහැ මෙහෙර විහාර කරන වදින් යන එපා කියලා. ඒව හදන්න එපා කියලා. නමුත් බුද්ධ ධර්මයක් කියලා කියන්නේ මෙහෙර විහාර නෙමෙයි. බුද්ධ ධර්මයක් කියලා කියන්නේ මාර්ගඵල. සම්පෝපාපස අතරන අපි ආවුරු කිව්වේ දෙගේ මොහෙන් කියන මෙහෙරංගන කුසල අතු උපසම්පද පොයදී මෙහෙරංගන කුසල් කියන්නේ කින් නෙමෙයි පිළයි කුසලයේ අතර වෙන සත්‍යය දින කියලා කියන්නේ පිළවි උදහා අකරන දේවා ඔබ දානයක් දෙනවා දානල් සංග්‍රහ දෝපාන දානේ වර්ගයේ ඉන්නවා. ඔබ දානයක් දෙනවා. දානය දුන්නා ඔබට පිනක් ලැබෙනවා. ඒ පිනෙන් මතු භවයක් ඉනවන්න හේතු වෙනවාද? උසලයක් කියලා කියන්නේ කුණු කලා හැදීම. අතීතය සංහාරයක් තිස්සේ කරගත්ත කුණුතිය. රාග කුණු, ද්වේෂ කුණු, මෝහ කුණුතිය. ඔන්නෙ කුණු සලා හරින වැඩ පිළිවෙලද කියනවා උසලකේ. කුණු සලාහින වැඩ පිළිවෙලයි. එහෙනම් කුසලත් උපසම්පද. මේ කුසල ධර්මයන් උපසම්පද කරගන්න. සචිත්ත පරිවෝ දමන. මේ චිත්ත පරිහාය මනාපක දමනය කරගන්න. ඒකම් බුද්ධානුසාරතන. ඔය කරුණු තුන කරන් නැතු ඔබ මොන බුද්ධ ශාසනයේ වෙයි? ඔබ මොකද මේ ශාසන උදාසන වදින්නේ? ගුරුවරයා මම කාලයක් උන්වහන්සේ තථාගතයන් වහන්සේ කියනවා. ධම්මව මහා ලෞකික ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියනවා. මම ඇඟිලි ගැරගෙන ඉන්නේ මම කොයි වෙලාවෙද බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා. පිය නාමයෙන් මේ උත්තරය අඳුන්වන්න මම බල බලාගෙන ඉන්නේ. පිය නාමයෙන් අඳුන්වන්න නම් දිනෙදි මට එකක් ප්‍රේශයක්වත් තියෙන විදිහක් නැහැ. එකම එක ක්ලේශයන් තමයි ඉතුරු වෙලා තියෙනවා නම් මට පිය නාමයේ මේ උත්තරය අඳුනන්න බැහැ. උන්වහන්සේගේ පුත්‍රයා වෙන්න බෑම. එහෙනම් උන්වහන්සේගේ පුත්‍රයා වෙන්න නම් සියලු ක්ලේශයන් අසන්න ඕනේ. ඒක නිසා තමයි අත කඩවලා මම කියන්නේ දෙල්ල කඩලා නිවන් දකින්න බලන්න ඉන්නේ. මේක අපේ වැරදෙන්න හොඳට ඕනේ නැති. මම නොකර ඔබට කරන්න කියනවා නෙමෙයි. මේ ගෝතල සංසාරයේ මේ බොහෝ නැතිද? අපි හොතලට ඉගෙන ගන්න. ඇති පළක් නැහැ. හොතලට සල්ලි හම්බු කරගන්න. ඇති පළක් නැහැ. අපි හම්බු කරමු සල්ලි නම් පළක් තිබුණා. සම්බුද්ධ සාසනයට පූජා කරලා ඒ වැන්න එක වෙන විදිහට හැදෙනවා. මෙතනින්ම යති. එහෙම කරන්න. ඒ ජීව වෙලා නිරුද්ධ කර පූජා කරනවා ඔබ අතරින්. කුටි පූජා කරනවා ඔබ අතර ඉන්නවා. සිංහල මහරහතන් වහන්සේ නමකට කුටියක් පූජා කරන්නේ. මහරහතන් වහන්සේලා ජීවෙන තැනක මහරහතන් වහන්සේලා උදේ වැඩි ඉන්නේ ඊට පස්සේ. මෙන්දි මහන් දැන් නෙමෙයි. දැන් ගිහිල්ලා බලුවොත් ඥාන ලාභී ගිහිල්ලා බැලුවොත් එක ගහක් හොයාගන්න නෑ දෙවි කෙනෙක් අරන් නොගත්. එතන තියෙන ගහ කපන්න යනකොට නම් අපේ වහන්තුන්ට කිව්වා විශේෂයෙන්ම කර්ණීයෙන් සූත්‍ර සත්‍යයනාවක් කරලා ඒ දෙවරුන්ගේ අවසර ඉන්න ගමන් ඒ දෙවරුන්ට කියන්න අදාළ විමනක් හොයාගෙන යන්න මේ ගහ කපන්න වෙනවා. මොකද දීවිගේ දෙවරු මහා ප්‍රමාණයක් වැඩි. එහෙම ඉන්න හේතුව තමයි දිනවලදී මහරහතන් වහන්සේලා වැඩි ඉන්න සුදවිමක් හැදෙන්නේ. ඒ දෙවියන්ට මහ ලාභයක් තියෙනවා. ඔය ස්ථාන විතර නෙවෙයි ඉස්ලාම ලංකාවේ මහා ප්‍රමාණයක් ස්ථාන දිහිමෙනවා ඉන්නේ. කරුණ කරුණිය දහස් ගණනක් පැමිණිලා බලන්න. ඒ ගොඩට ඔබත් එකතු වෙන්න උත්සාහ කරනවා. ඒ ගොඩට ඔබගේ ධර්මවත් දෙන්න. ඒ ධර්මවත් ධර්ම අවබෝධ කරලා දෙන්න. නැතුව මේ උඩපයින් සමාජයක් හදන්න එපා. අහිංසක ධර්මයේ ලෝකෙද ගිහි කරලා. ඒ ධර්ම වෙන්න බල නැති කෙනෙක් අරින්න එපා. ඒ ධර්මන මනාවන ධර්මයේ උගන්නන පුරුවන් නම් සාධනීය පූජක කරා. ආධිනීය පූජක කරන්නේ පන්සල් පූජා වටින දෙන්නේ නිවන් දකින්න. අන්න ඒ නිවන් දකින්න දැන් පුරුදු කරගෙන යන්න. මේ අපි යතිවරයන් වහන්සේලා වැඩි ඉන්නවා. ඔබ වෙනුවෙන් වැඩි ඉන්නවා. ඔබට මේ කාර්ය ධර්මයේ නැත්නම් උන්වහන්සේ මෙතන නෙමෙයි ඉන්නේ උන්වහන්සේ මේ කොහෙද කරක් කල්ලද? සහජාන්ත වෙලා උන්වහන්සේගේ වැඩි කර ගන්න බලාපොරොත්තු වෙන උන්වහන්සේ නෙයි. නමුත් ඔබ වෙනුවෙන් උන්වහන්සේ තාම වැඩි ඉන්නේ. ඒකයි කිව්වේ. උන්වහන්සේට උදව් කරන්න නිවන් දකින්න. ඔබ නිතර ධර්මයේ කතා කරනවා. ඒක උන්වහන්සේලා නිතර ධර්මයේ කතා කරන ඔබත් ඒක. ඒක ඔබ කියන නිහිතයි කියන ඔබ බුද්ධ සාධනයේ පූර්ණයි කියනවා. ඔන්න ඔබයි නිහි පැවිදි සම්බන්ධයෙන් කියලා කිව්වා. නිහි පැවිදි සම්බන්ධය ඔය විදිහට හදාගන්න. වෙන දේවල් වලින් හදාගන්න යන්න එපා ඒක. නිවන් දකින්න මහා ශ්‍රේෂ්ඨ ජාතිය. විශේෂයෙන්ම සිංහලයා කියලා කියන්නේ. ඔය දැන්නේ සිංහලයා කියන වචනේ හැදලා තියෙන්නේ. ඔගේ හරි වචනේ සිංහල නෙමෙයි. ඔගේ හරි වචනේ සීහ දෙල. සීහ හේතුයි විදි. සීල කියන්නේ නිවදේ ශ්‍රේෂ්ඨ. සෙල කියලා කියන්නේ පාරිශුද්ධ. ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්න ජාතියක රුවක් කාලේ ඕක. ඒ ධාතිය නැවත ගොඩනගා ගන්න. දැන් නම් ඉන්නේ සුද්ධ යාන්නේ මේ සුද්ධ හතරාරමට වැඩිද කියලා දැන් ඉන්නේ. ඔතනින් දේර ගන්නද මේ ජාතිය? මුස්ලිම් මිනිසුන්ට දැනගරි ඉන්නවා. මුස්ලිම් මිනිසු වෙහෙර විචාර කරනවා. මුස්ලිම් මිනිස්සු සාධනීය විනාශ කරනවා. එක මුස්ලිම් මිනිහෙක් කියන්න හාමුදුරුවෝ කෙනෙක්ගේ මාර්ගඵලය නැති කරනවා. සෝතාපන්න වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්ගේ සෝතාපන්න බව නැති කරන එක මුස්ලිම් අය කියනවා කියලා. ඉනිමියා කරලා දාන්නේ නැති. පන්සලක් කරලා දාන්නේ නැති ඔන්න. ඉනවක් අල්ලා ගන්න නැති. ඉතින් බුද්ධ සාධනීය කියන්නේ ඉනවක් නම් අද බුද්ධ සාධනීය විනාශ කරනවා. මුස්ලිම් වලට නැඩගෙන ඉන්න බෞද්ධවත් විනාශය තමයි. අපිට තේරෙනවා අපිට නම් ඉන්නේ ඔයගොල්ලෝ නිවන් දකින්න වෙන කතා කරනවා. අනේ මුස්ලිම් මිනිස්සු ඔක්කොම විනාශ කරන වෙලාවල අපේ දේවා. ඔයාලා නිවන් දකින්න වෙන්නේ නැහැ ඒවා කළොත් එන්නේ. මේ අපි කියනවා මේ අපි කියන්නේ මොකක්ද? දැක්කන් අර ඉන්න නැති ගාලු කියනවා. පිස්සු. ඔළුව වල් කාලේ ඔය. නිවනේ සම්බුද්ධ සාධනීය නතන්න බෑ මුස්ලිම් අයට. සත්ව භාවස් අත්නෙ කරන්න බලන්න. ඔබ සියලු පාපයන් අකර්මණය කරන එක මුස්ලිම් අය නසන්න පුළුවන්. කුසල අත උපසම්පද. ඔබ කුසල ධර්මයන් වැඩි දියුණු කරගන්න එක මුස්ලිම් අය නැති කරන්න පුළුවන්. සතිත් පරියෝ දමන චිත්ත පරියය දමනය කරන එක මුස්ලිම් අය නැති කරන්න පුළුවන්. ඉතින් ඒ තම බුද්ධාන් සාපන කියලා මම කියන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන එහෙනම් ඒකයි බුද්ධ සාධනේ කියන්නේ. එහෙනම් බුද්ධ සාධනේ කන්නේ බෑ කන්‍යාගේ වී කියන්නේ. බුද්ධ සාධනේ කන්නේ මේකකට දීන්න. අනුමතරේ බෞද්ධත්වයේ ගලා කරගන්න නැතුව මම බෞද්ධ මම බෞද්ධ මම බෞද්ධ මම බෞද්ධ කිය කිය ඉඳලා සාහදා වැඩි කරලා ලෝකෙට දිනනවා බෞද්ධ කියන මහා ධාතුනා ජාතියක්. නවකල කියන්නේ බෞද්ධ අපරාධ දෙන්නේ නැති මුතුන් කවදාද? ඒකට හේතු නැහැ. හරි බෞද්ධයෙක් අපාගත වෙන්නේ නැහැ, උපන්නාදික බෞද්ධයෙක් තමයි අපාගත වෙන්නේ. ඒක නිසා මම ඔබගේ කාරුණික ඉල්ලීමක් නේ කරන්නේ. ඔබ ඔබව බේරගන්න. අනිත් අය ඕනෑයක් කරගන්න. ඔබ ඔබව බේරගන්න. ඔබ ඔබව බේරගන්න සිවිතිනි පුරුල් තරම් ධර්මයේ හැදෙන්නේ. පුරුල් තරම් ධර්මයේ ධර්මයේ කරනවා. ධර්මයේ ධර්මයේ කරලා සෝතාපන්න ඵලයට එන්න. සෝතාපන්න ඵලයට ආපු දාසිනේ දේවි කර්මස්ථාන අරගෙන කර්මස්ථාන වල නැද්ද? සෝතාපන්න ඵලයට එන්න කලින් කර්මස්ථාන වැඩක් එපා වැඩක් නැහැ. හරි ගානක් ඇරෙන කලින් ගාන හදන්න පටන් ගත්තා වගේ වැඩක් ඒක. සෝතාපන්න වෙන්න නැහැ බාධා කරන. නමුයි අපිවා ගන්න උසාවි ඔබට ඔබ විදිහට කරන්න නැහැ. කාගේවත් ප්‍රතිමතාන්තර කරන්න නැහැ. ත්‍රිවිධයේ කියලා මේ වැඩේ කරන විදිහ. ඒක ඔක්කොම හරින් භාවනා කරන්න යන්න එපා. ඉස්සර ධර්මයේ සමනේ කරා. ධර්මයේ සමනේ කරන දර්ශනයේ පහදර ගැටේ කොටසක් තියෙනවා. අන්න ඒ කොටස දර්ශනයේ පහදර ගන්න. දහම් දර්ශනයේ පහදරම දර්ශනයේ පහතත්ව කියන කොටස වැඩි. මම මේ කියන එක තියෙන තර මම කියන්නම් කියවල බලන්න. මාධ්‍යමනිකාය පළවෙනි පොත මූල පන්දාතකේ සප්පාසල සූත්‍රයේ දෙවෙනි සූත්‍රයේ කියවල බලන්න. සියලු ආස්වාදයන් පහලයකට හැකි තියෙනවා. මේකේ පළවෙනි එක තමයි දෙවෙනි දර්ශනයේ පහතත්. මේකේ අවසානයේ තමයි භාවනායේ පහතත්. නමුත් අර පටන් ගන්නේ මොකද? පටන් ගන්නේ භාවනා කරනවා. ඇයි? මුදුන් අතර නැහැ කියන්නේ මම අපි භාවනාවක් නෙවෙයි. දැන් ඔයා මොනවද කරන්නේ භාවනාව? මම ආනාපානේ කරන්නේ. ඒ හරිය මුදුරට කියන්න පුළුවන්. මම ආනාපානේ කරන්නේ. ඔයා දන්නේ නැහැ මම දැන් ඉන්නේ ඉන්නේ ඒ වගේම කියන්න පුළුවන්. කිස්සෝය කියනවා. සිංහලෙන් සාස්තුන් මහල්ලේ වේදනාවක් මිල්ලි කියනවා මේ වේදනාව මේ නිකලන්නේ. සාස්තුන් මහල්ලේ මොන වේදනාවද කියන මිල්ලි බලන්න. එහෙනම් වැරදි භාවනාවක් අපි කරන්නේ මිල්ලි කියනවා. අපි භාවනා කරන මරණ සායෝ මිල්ලි කියපදක්. මොකද අපි භාවනා කරන්නේ ධර්ම. වාදින දෙවි. ධර්ම. නිරන්තරයෙන් ධර්මයේ නෙමෙයි කරන්නේ. මේ ලෝකෙ දින අසාරත්වය නෙමෙයි කරන්නේ. වචන මාත්‍ර නෙමෙයි. ඔය වචන මාත්‍ර කියන්නේ දෙවි දින සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත නැතිය. සෝතාපන්න ඵලයේ ඉන්නේ නැතුව භාවනා කරන නිවන් දකින්න බැහැ. ඒව ඔප්පු කරන්න කාලේ මොලේ ගලන් තියෙනවා. ඒව නිකන් බෝල වැඩ. භාවනා කරන කිත්තම ඒක ප්‍රශ්නයක් නෑ. දානන් ජීවන්ත භාවනා පත්ති පත්තර මොදනා වේය අවශ්‍ය කරලා ඉත දේනවා දුක් කිපි. දන පුණ්‍යයක් කියලා තියෙන දන පුණ්‍යයක් කියලාවත් ඒ භාවනාව අයිති. මේ භාවනා කරන ඕනෑ භාවනා කරන නමුත් නිවන් දකින්න ඕනෑ ඉතල ධර්මය අහන්න. ධර්මයේ ශ්‍රවණය කළා සෝතාපන්න ඵලයේ ලබන සමනය කරපු ධර්මයේ නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි මේ ලෝකික අසාරත්වයේ ලඟින් මේ ගිනාව අනු නිසා අපිට මේ අසාරත්වය ගැන කතා කරන්න විදිහක් නැහැ ලෝකෙ. ලෝකයේ තියෙන අසාරත්වය තමයි වටින්. ඒක තමයි ඔබ විසින් දැකිය යුත්තේ හැම මොහොතකම. මේක කතා කරන්න විදිහක් තියෙන එකක් නැහැ ලෝකෙ. කියලාද? මේ සාරයි සාරයි කියලා හිතාගෙන ඉන්න ලෝකෙ. මේකේ අපි සාරත්වයක් නැහැ. මේකෙ එක බිංදු මාත්‍රයක් හරි ධාරයක් තියෙනවා බිංදුවේ අපි මේව ධාරයක් යන්නේ නැහැ. මේ අතිවලයන් වහන්සේලා මේව ධාරයක් යන්නේ නැහැ. ඒක බිංදු මාත්‍රයක් හරි ධාරයක් තියෙනවා. හැබැයි මේ ධාරේ නැති බව තේරුම් ගන්න. නැත්නම් ඒක යොගන්න සාරයි සාරයි කියලා ඔළුව ගාගෙන ඉන්නවා ඒවා. මේ ලෝකේ සාරයෙන් නිදියම ඔබට දෙන්නද? නැත්නම් ඒකම තියෙන්නේ නැහැ. කල්ලා මොහ මරිසා මේ අපිට ඉක්මනට කරගෙන යන්න වෙනවා. අපි මාස්ටර් කීපෙ දෙකම මාස්ටර් නේද? මොකද ජීවිතේ මේ පල්ලි නියතන් කරගෙන ඒ මිලානෝ වලත් මේ වගේ දේවල් සෑති කරලා තියෙනවා. ඊළඟ මේවල ජීවිතුත් මුක් කරලා ඒවලත් නිදියදම එතන මෙතන මම ගොඩක් වෙලා අයිතියෝ තේ ලයිට් එක නිදනවා. ඊට පස්සේ ඊයගත් මේ අවස්ථාව ලැබෙනවනේ. නමුත් ජීවිතේ මේ දේශනාව ඔක්කොම අන්තර්ජාලයේ තියෙනවා. ධර්මයයි ඔබයි ඔවල් ජීවිතේ නේද ගියාම වේදනා ඔක්කොම තියෙනවා. ඊමදිනි ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ පත්තර නිරවණය කරන. නිකම් ගවණය කරන අය නෙමෙයි. අර බණහත් ආසාවට බණහදායි නෙමෙයි. නිවන් දකින්න පරමාර්ථය ඇති කරගෙන මේ වැඩ පිළිවෙල කරන විශාල පිරිසක් ඉන්නවා. නිකන් හිතන්න මේ රටකට ආපු කෙනෙක් පැවිද්දක් යනවා කියන්නේ ලංකාවේ සීනෙලේ බලන් ඉන්නවා ඉතාලියේ දෙන්න එංගලන්තේ දෙන්න එහෙම කෙනෙක් පැවිද්දක් යනවා කියන්නේ ඒක එංගලන්තේ නවහතර පවුම් තියෙනවා අම්මයි තාත්තයි බුවයි පුතයි ඔක්කොම කැලේ ඉන්නේ දුවට පුතාට වයස අවුරුදු 20 ලාබු එයා ඒ ඉස්කෝලේ ඉන්න දස්තරන ශිෂ්‍යයෝ දෙන්නේ ඒ වසරවල ඉන්නේ ඉස්කෝලේ යන හැමෙයකට ඒකෙන් තමයි යවන්නේ. තාත්තා පස්සේ ගහින්න වල පුතා ගිහින් කියනවලු. තාත්තේ. ඔය අම්මිකා තාත්තද? අම්මිකා දුන්නේ රාත්‍රියලෙ. මේ අපි ඉන්නේ මොහොම ගැටෙන්නේ මේ යන්නේ. මේක කොච්චර කරලා බඩක් නැහැ මේ තාත්තේ ඉන්නේ ඉස්කෝලේ යනවා හවස ගෙදර යනවා ඉස්කෝලේ වැඩ කරනවා ආයෙත් දා ගන්න ඕම ගිහින් රස්සාවක් කරනවා බහාර බඳින තාත්තේ නැරෙනවා නේද? මේක කරලා වැඩක් නැහැ. මේ අවුරුදු 10 එක ධර්මයේ කියන කතාවක් තාත්තා. අනේ ඒක තමයි තාත්තල ශක්තිය ආවේ. නැත්නම් තාත්තා මතකයි. තාත්තා මතකයි තාත්තයි අනවැත්තට නෙමෙයි. තාත්තා බොහොම කැමති. මම මේ දරුවෝ මේ ඉන්න ප්‍රශ්නයක් නෙයි. නමුත් දරුවෝ ඉන්නවා ඒක ඉන්නවා. ඒ තාත්තා අපිට කියනවා. මේ දරුවෝ ඉන්නයි මම මේ ගාවනේ. මේ දරුවෝ තමයි මාව මේ එක්කගෙන. ඇමරිකාවෙන් එනවා එහෙම පෞද්ගීත. ඕස්ට්‍රේලියාවෙන් කැනඩාවෙන් එනවා එහෙම පෞද්ගීත. සත්පුරුදු තව පැවිදි. වෛද්‍යවරු දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ. පුතා අවුරුදු 7යි. අවුරුදු 7 දිනනකොට කිව්වලු. අම්ම ගල දැයිද දෙන්නේ. මේ ධර්මයේ මේගොල්ලන් ධර්ම කිරින් ධර්මයේ නැතු ඉඳලා. සීමාවෝදි හාමුදුරුවන්ට බාලයක් වුණා. නිවන් දකින්න හේතු වාසනා වාස්ත්‍රයේ අපේ කුසල හේතු. එයා මේ අවස්ථාව ලැබෙන ගමන් අපි යාව නිදහස් කරනවා. ඒ විදියටම බිමදී මේ ධර්මයේ දුක ඉවරුනා. හත් අවුරුදු දිනවල ධර්ම දිනවල බණ වැඩි දෙන්න යනවා. මේකයි විදිය. මහා ශ්‍රේෂ්ඨ උත්තරය දැන් මේ ලෝකෙට එනවා. තාමුණාගේ කාලේ සෝතාපන්න වේ ඡාය මේ ලෝකෙට එනවාද? මොකද දිනුනේ මේ සාධනේ අවතාර දිවිදීම වෙන්න පුළුවන්. සමාලික උදේට අපි දැකලා තියෙනවා තව අවුරුදු 600ක් යනවා මේ සම්පූර්ණ සාධනේ ඉහළටම යනවා. මුළු ලෝකෙම මිනිස්සුන්ට ආගමකට සාධනේ මේ දර්ශනේ වලට පත් වෙනවා. අපි ඒකම බලලා කමීතු කරගෙන යනවා. ඉංග්‍රීසියෙන් ධර්ම දේශනා කරන්න පුළුවන් උත්තම කිරිසක් දැන් හිඳින් පාවුදින්. මේ කතා කරන දරුව. ඉංග්‍රීසියෙන් දේශනා කරන්න පුළුවන් උත්තම කිරිස. ඉස්සරහට වෙබ්සයිට් එකේ ඉංග්‍රීසි දේශනා නැති. දාසල් එක ගන්න. මොකද ඉංග්‍රීසි ඉස්සරහට දාන දරුව කිරිසක් තියෙනවා බැරි. ඒ සිංහල දන්නේ නැහැ. ඒ නිසා එයාට ඉංග්‍රීසි දේශනාවල් මතක් වෙනවා. මේ සම්බුදු සාධනේ වැඩිච්ච කාලේ ඉවරයි. දැන්ින්ගොඩනේ පරිගණක මේ සම්බුද්ධ සාධනේ ඉන්නතියදී ඒක තමයි සම්බුද්ධ සාධනයක් අර්ථ යටපත් වෙනවා කාලේ කා. කාලේ කාල අර්ථ යටපත් වෙන්නේ තමයි යන්නේ. මේ දැන් අර්ථ යටපත් වෙලා අදිනා දැන් මේ අර්ථ නැගී ඉන්න වයිතර. ඒවන දිනුදුනේ අර්ථ පරිපම් විදා ඥාන විමුක්ති පරිපම් විදා ඥාන වේ පරිපම් විදා ඥාන කියන උත්තරිය අවශ්‍ය. ඒ අය තමයි ඒක අලුත් පැහැදිලි කරලා දෙන්නේ. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. ඔබ ගන්න සමාන රජය කියනවා කියන්නේ ඒකේ හාත්පසින්ම වෙනස් රජය කියන්නේ ඇත්තටම කිව්වා. හාත්පසින්ම වෙනස් වෙන්නේ. නමුත් අපි සාමිච්චි ගාය යන්නේ වෙන විදියට. මම ඒක උදාහරණයකින් කියන්නේ. යන්න බුදු ප්‍රමාණය කතා කරනවා. ඒක උදාහරණයක් මම කියන්නේ. කානාදිපාත ඒ මෙරමණි දික්ඛාපද සමාධියාවේ කියන දික්ඛාපදයේ තේරුම මොකක්ද? උදින් පල්ලෙන් ගත තේරුමක් අරගෙන තියෙනවා. මොකද නම සම්පූර්ණම අරගෙන. දෙවියනේ ඊට වඩා මහා සාරධිතුම කෝකේ කියනවා. තාතුම් නාහසේ පනෝම දීතාපදයක් කරු. ආනාදිපාතා පටි විරතෝ හොති. ওই දීතාපදයේ තේරුම තමයි ජීවිතාන්තයේ ග්‍රහතන් වහන්සේ පරපාල නැති මේක පරපාල නැති මතය බහාතකු ධර්ම කුල ඇතු බහාතකු දැහියු කුල ආයි දැති. පාපේන ලැයිතායතු දියාතිව දයාවට තමයි සියලු ප්‍රාණ භූතේ ඉකරේ හිතානුකම්පිය වහිතු කරන්නේ. ඔන්නම තමයි සිතාපදේ තේරුම. නමුත් අපි අද ඉගෙන ගන්න තියෙන මොකක්ද? මම සතුන් නොවලමි, සතුන් කිසිවක් නොගනිමි, දුසිරිතින් වැඩකෙමි, බොරු බසක් කිසි විටක නොකියමි. මත්යෙන් දුරෙමි පන්සිල් සමාදන් වෙමි නිති පන්සිල් රැකෙමි එයින් මතු ජීවිතයට පැමිණෙමි. ඔබ ජීවිතය කියවදෙන්නේ තුන වදේ. තුන වදේ ජීවය ඉතින් යන 10000 ලැබෙන යාම යම 37 පන්සිල්. එලා බල ළමයි ළමෝ ඉතර තමයි. ඉතින් අද ඔබෙන් යවුත් එන් තාරාදි පාතා කියනවා නේ කියන මොකක්ද කියන දියනවා නම් මම හඳුන්වන්නම නෙමෙයි. නමුත් ඉතින් ඉහළ ගිය මහා වේද සික්කාපදයක්. ඔය සික්කාපදේ විතරක් රැඳලා ඉවත් අහින්න පුළුවන්. ඔයාලා සමාජ සම්බන්ධයේ තියෙන තියෙන ශක්ති රතුනෝ ඉතින් ලෝකෙට දීපු පංච දුස්තරින්ගේ මලකීමේ වත ඔබ තාත්තුණාගේ දේශනා කරු දෙකක් නෙමෙයි. තාත්තුණාගේ දේශනා කරු කොහොමද වරපත. අනිඥා දානලා පටිගතව හොති. ජීවිතාන්තයේදී ගහතන් වහන්සේ අන්සතුදේ ගැනීමෙන් මේක අන්සතුදේ ගැනීම අතහැර දුර්භයක්ම ගන්න හේ දුර්භයෙන්ම බලාපොරොත්තු ඇතිව පිළිදු ආත්ම පරිහරණයෙන් උතුව කටයුතු කරන්නේ. දුර්භයක්ම ගන්න හේ දුර්භයෙන්ම බලාපොරොත්තු ඇතිව. වෙනදේ ඉතරයි ගන්න. වෙනදේම බලාපොරොත්තු වෙන්නේ දුර්භයක් ගන්නවා නැත්තන්ද? දැන් අවසානයේදී දිනව උත් දෙක්වල හැමෝටම රකින්න පුළුවන් එක. හැමෝම රකින්නවනේ ඒක. මොකද? සුරාමේනේ මේ සුරාමේරේ මජ්ජපමාදත්තාදා වේරමණී සික්ඛාපදං අවාද්‍යාමි කියලා කියන මහා සාර්ව සික්ඛාපදේ අද අර සම්පීති රජුණන්ගේ පංච දුස්තරිකේන සික්ඛාපදේ සමාන කරගෙන දැන් මොකද කරන්නේ? හිතාගෙන ඉන්නවා අපි ওই සික්ඛාපදේ හරි එළින් රකින්නවා. එහෙම ඔය සික්ඛාපදේ රකින්න බෑ එසේ වෙසේ කෙනෙක්. ඔය සික්ඛාපදේ කියන්නේ මල් අරන්දු බොන්නේ කියලා නම් අර ලංකාවේ ඉන්න දැනුන්ගේ 50%ක් 70%ක් ඔය සික්ඛාපදේ රකින්න හැෙන්නෙත් තුන් ගියා අරන්දු බොන්නේ මේ අය නෝ වයින් නැහැ තරේ මේ බොරුවක් ගන්න නැහැ. අපි සමාජයේ ඉන්නත් එතනනේ ගූපරක ඉන්නකොට ගූපරට උන් කරන්නේ එතනනේ. මේවා හිතාගෙන නැති ඉතින් මට ඒව කරන්න දෙයක් නැහැ. මම යන්නේ මත්තෙන් මොනේ නවත්තන්න දෙන්නේ. හේතු වාදනවා කියලා නිවන් දකින්න වැඩ පිළිවෙල හඳුන් දෙන්නයි මම උනන්නේ. ඒ නිසා මම කරනවා කියන්නේ මත්තෙන් මොනේ පාද. ඒ වට අදාළ කරන්න නම් නෙවෙයි. හරි. මෙතන ඉන්නවා නම් අවුරුදු 10කට 15කට පුංචි දරුවෝ හැම කෙනෙක් ඔය සික්ඛාපදේ රකින්නවානේ. එයා මහ වේදිකාව ඉන්නේ. ඒකත් එහෙම එකක් නැහැ. ඔය සික්ඛාපදේ කියන්නේ රාකු බොන්නේ කියන එක නෙමෙයි. ඔන්නියා කටගාලක් තව වින දුරාවේදී මාධ්‍යපම දස්ථාන. බුදුහාමුදුරුවෝ කියලා දිනා මොනවද සුරාව? මදපමණින් දස්කඩලට කමක් නැහැ. එක එක විදියට හදාගෙන තියෙනවා. නමුත් මේ ලෝකයේ ඇත්ත අර්ථය තමයි සුරා මේනේ මජ්ජ පමාද කාම. ඒක තමයි අපි කඩලා ගත්තාම ඔය තියෙන අර්ථය. සුරා මේනේ කියන්නේ මොකද්ද? පංච සුරාවේ මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත පිහිටලා ඉන්න. මොනවාද පංච සුරා? රූප සුරා, ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, පොට්ටබ්බ සුරා. අතකන නාමයේ දිව ශරීරයත් එක්ක බැඳෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔන්නෝය පහ. ඔය පහේ මත් වෙලා, ඔය පහට මත් වෙලා මිහිරියවට ගිහිල්ලා ඒ මත පිහිටලා ඉන්න. අනිවට රූප ඕනි, අනිවට ශබ්ද ඕනි, අනිවට ගන්ධ ඕනි, අනිවට රස ඕනි, අනිවට පොට්ටබ්බ ඕනි කියලා. ඒ මත පිහිටලා සිටීමේ වලදිනවා කියන එක තමයි ඔය සික්ඛාපදයේ තේරුම. සාතුණුණාලේ සික්ඛාපදේ. හැබැයි ලෝක සම්මතයේ සික්ඛාපදයක් තියෙනවා. ඒක තේරුම නම් වත්මන් බොන්නේ කියන එක තමයි. ඒක හේතුව. හැබැයි මේ කොහරකින් වල ලෝක සම්මතයේ තියෙනවා සාතුණුණාලේ. සාතුණුණාලේ. ඊමේ මිනිස්සෙක් දුක. ඕමේ නිවන් දකින්න යන ඕනම කෙනෙකුට ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහේ අනිවාර්ය සාරයක් හැමෝටම තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. ඔන්නෝගේ සද්ධා ඉන්ද්‍රිය දියුණු වයිද? සාධාන්තිපාතා පරිවිත පටිහිරතෝ හෝති කියන සික්ඛාපදයේ දේශනා කරලාදී. වීර්ය ඉන්ද්‍රිය අධිකයිද? අදින්නා ධාර්මා පටිහිරතෝ හෝති කියන දේශනාව කරලාදී. ඒකට හේතුව කියන්නේ වීර්යක් තියෙන කෙනෙක් මැරුණා. මැරෙන්න කියත් බලෙන් ඉන්නේ මැරෙන්න කියත් ගොරහන් කරන්නේ නැහැ දුන්නලයක් විතරයි ගන්න. අන්න ඒ දෙන්නේ ඔය ශික්ෂාවද විග්‍රහ කරන තියෙනවා අහන්නේ. ඔය එකනක යාවෙලා තියෙනවා එකක් රකින්නකොට ඔක්කොම රකින්න. සති ඉන්ද්‍රිය දිනුවයි අප්‍රාම කර්යාව පතිනතෝ හොති. ජීවිතාන් නේදේ යහතන් වහන්සේ අප්‍රාම කර්යාවෙන් මේක අප්‍රාම කර්යාව අතහැර. බ්‍රාහ්මචාරී වූයේ නීත වූ ග්‍රාහ්ම්‍ය වූ ග්‍රාහ්ම ධර්මයන්ගේ මෙහිම බ්‍රාහ්මචාරීව කටයුතු කරන්නේ මහා මහා රහිතාපල සති ඉන්ද්‍රිය දිනුවයි කපුනා මේක රකින්න. ඊළඟට මුදාවාදා පතිනතෝ හොති. සමාධි ඉන්ද්‍රිය දිනුවයි කපුනා මේක කරා. ඊළඟට සුරාමයේ ඔන්න ඕකේ තියෙන දරුවනේ මොකද්ද ඕකේ තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය දිනුවයි ලේකිය ලකින්න බෑ ඕක ඒක හිතාගෙන ඉන්නවා අනේ අපි විතර කල් හිතාගෙන ඉතිය මොකද්ද අපි ඔය හතරේ ඔය පහේ අඩුව ගන්න පස්සිනීකව ලකින්න මොකද අපි ඔය කරන්න බෝ බොන්නේ නෑනේ ඒක නිසා නෞත් ඉවරේ ඒ දික්තාපදේන ලේකිය ලකින්න බෑ ඒ දික්තාපදේ රකින්න නෑ මහ උත්තමේකේ ඔබ හැමදේම පිළිදෙ රූප වලට අහු වෙලා එහෙමද ඔය එහෙමද කියලා ඉන්නේ නේද? ඈ පාරේ අතර ගමන යනකොට ඒ මොකද වෙන්නේ? කාන්දා එහෙමද කියනවා කියන්නේ. ඈ ඉතින් මෙල්ල කරකෝ තුන්තියට අරමුණ අරගෙන යනකම්. ඔබනේ ඉන්නේ. අර සුරා මේනේ අර දැන් කල රූප වලට මත් උනා ඒකේ මීරියාවට ගියා ඒ මත කිහිලා හිටියේ. ඉතින් ඔබ තමයි තවද? අපේ කවුදත් එහෙමයි. ජෝතිපාල වහන්සේගේ දිනු. දැන් මොකද කරන්නේ? ඕගල ඉතිහාසයේ ලෝකවල ගීතල ඉන්නේ තමයි කරන්නේ. සුවඳක් ආවත් එහෙම, රසයක් ආවත් එහෙම, පහසක් ලැබුණත් එහෙම. ඉතින් ඕකවල ගීතල ඉන්න ධර්මයේදී ඉන්නේ. ඉතින් ඔය වේ උත්තර ඉඳලා ඉවත් අදින්නේ නැහැ. ඒකයි ධාතු උපාසයේ ඉන්නේ. ඒ සික්ඛාපද පැහැදිලි. ඒ සික්ඛාපදේ හරියටම රකින්න කියලා ඒ කාන්තු නිවන් දකින්න. කොහොමද ඒ සික්ඛාපදය පදමෙන් රකින්න කියන ධාතු උපාසයේ මූලය. සම්මතවත් ඇයි රකින්න? අන්න ඊයක් තවන්නේ වල රාතුන් නාදේ නිනේ නීතියක් නම් කඩක් නැහැ කියන උත්තර කිරසක් එයයි. මේ අපේ රංගලන්නේ. එනි ඔයතුල කටයුතු කරා. ඔබට මහා සම්පත. මේ රටේ පන්සල් තුනක් තියෙන මේ වලාපේ ඇතුළේ. ඒ උත්තරයන් වහන්සේලා මහා ධර්මද. අපිත් ඒ උත්තරයන් වහන්සේලාට නිතර ඉන්නවා. දැන් මෙතනින් එහාට ඒ උත්තරයන් වහන්සේලා මානවයන් මානවන දහම් නැසයි ඔබට. ඒක උත්තරේ අනිත් උත්තරයේ මානවයන් දහම් නැසයි අනිත් උත්තරේ අනිත් උත්තරයේ මානවයන් දහම් නැසයි. හැමදාම කියන මේ හැම සතියකම ධර්ම දේශනාවක් සූදානම් නෙයි. ඔබ දෙවියන් දකින්න ඕනේ නේද? මේ ධර්ම ධර්මයේ ගන්න අපරාධයක් කරගන්න එපා ජීවිතවල. ලංකාව ගාම එන්න. මේ ඉන්න අපේ දිනකක් නේ. විරන්දනේ මේවට අතකට වෙලා හදිවුද කරා. පන දීලා වැඩ කරන දිනකක් ඉන්න මම නම් කතා කරන්නේ නැහැ අයියේ. පන දීලා වැඩ කරන දිනකක් ඉන්න. මතු වෙලා දෙන්නේ නේකක් නැහැ. ආරාව දෙවි ඕනෙලයක් කරන්න බලගෙන ඉන්න. මොහොත් වසුනා දෙන්නේ කිව්වොත් ඒකත් කළ දෙන්න. ඒකයි ඉන්නේ. මොකද මතු නිවල් වරුණ අපිත් එහෙම තමයි ඉන්නේ සම්බුදු රජාණන් වහන්සේ දෙන්නේ දෙන්නේ නැහැ ඒ නිසා තමයි මේ දේවල් කරන්නේ එහෙමත් නැහැ කිසිම මේ සාධාරණ දෙයක් නාව වෙලා කියලා මට නම් කිසිම දෙයක් නැහැ මට මේ රහසේ දැනෙන්නේ නැහැ දහම් සමාධිය සමවලට පස්සේ ජීවිතේ මට මොනවද වෙන්නේ කියලා මේ ශරීරයේ වෙන දේවල් මට අවබෝධ දෙන්නේ නැහැ එය ජීතනාව පහදන් ගානවත් බින්දෝල් තර 10 කට උරුමයක් මත එන්නේ. ඊටම දෙයෙන් කතා කරගෙන යනකොටම ඇලිය දින ඔක්කොම ජලවාසු විදේලා යනවා කන්නේ. ඒකේ වතුර පොද්ද බෑ. ඒකෙන් තමයි උරුමයක් තියෙන්නේ. නමුත් යෝජය වතුර කිව්වා බහිනේ. මේකයි දිබ්බත් කියන සත්‍ය කියවන්න. මම කයික විසු කරන්න නාලේ හිටන්නේ. මඩෝනේ හිත විසු කරන්න නාග. ඇටි වෙල නාගන්න ඕනේ මට. ඒකට කියන හොඳම සමන්විතිය තමයි ගන්නේ. අතන්. අබල් නැලා බබල් නැලා බුදුහතරත් හිත දිසුම් කරලා දාන්න. මේ අතමයි කන්න කියන මට ප්‍රශ්නේ නෑ. මේ විභූති වෙලාගෙන මට ප්‍රශ්නේ නෑ. උත්තර ජනේ තමයි කියන්නේ මේ හඳ ලොකු. උත්තර ජනේ කියන්නේ එකම දේ මොකද්ද? මේ කාමාරුනේ ඉඳලා මේ කාමාරුනේ හන්දාතේලා ඉන්නේ. රූප දැකලා තවත් දෙයක් උඩනේ. සබ්දහරේ ඉඳලා තවත් දෙයක් උඩනේ. ඔයිටි කරගෙන ඉන්නවා නැරෙන්න වෙන මොකුත් නැවෙන්නේ ජීවිතේ. මේක නිසා ඒකට දින ලොකුම සම්බන්ධ මොකක්ද? මේ කය. මේක කන දීුණ නැත්නම් සබ්දහන්න බෑ, හැදිුණ නැත්නම් රූප බලන්න බෑ. මේක නිසා මේවර හැදන්න අරගලේ ගෙදෙන්නේ. මනසක් නිවදෙන්නේ මේ ඇහැ තීපත් එක නැත්නම් දෙක. දැන් මට මේ කන දීපත් එක නැත්නම් දෙක. මට මේ කණේ අවශ්‍යතාවය දැන් නැහැ. මනසින් එකම අවශ්‍යතාවය තමයි තියෙන්නේ රාග දේශ මොහොතා ඉස්සුලක් යනවා අන්නේ එක නතර ගන්න. ඒ උදේ තමයි මම කටයුතු කරන්නේ. ඉතින් මම ඔබට ආරාධනා කරන්න කිව්වේ මේ කීවි වල එන්න. රාත්‍රු මහන්සේගේ දුර්වල එන්න. රාත්‍රු මහන්සේගේ අවන්ගේ දුර්වලය කරගන්න. උන්වහන්සේ රාත්‍රු මහන්සේ කියලා ගහ ගෞරව නාමයේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. පස්සේ බුදු පියාණන් වහන්සේ කියලා වලින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ උන්වහන්සේ කියන උත්තරය කියන්නේ. මහරහත් උත්තරය කියන්නේ. ඒක කරගන්න. විශේෂයෙන්ම අපේ මේ තරුණ තරුණ තරුණි ඔබට හොඳට ශක්තිය තියෙනවා. ඔබ මේ රටවල් වල දිය කළා දාන්න එපා. ඔය ශක්තිය. ඔබ මේ රටවල් වල ශක්තිය දිය කරන්නේ තව අවුරුදු 5ක් ජීවත් වෙන්න. ඔබට තේරෙන්නේ නැද්ද කියන්නේ අනාගත සංසාරයක් තව තියෙනවා කියන්නේ. ඔය කියේ කවුද කරන්නේ? තරුණ කාලේ මේ රටවල් වලට අපි එනවා. මමත් ආවේ දිනදී මිලියනයි කියන එකේ බලන්නේ මේ රටවල් වල. ඒකවල තමයි යන්නේ. මේක නිසා මිනිස්සු මම ඔබට ආරාධනා කරන්නේ මෙන්න මේ වැරදි වලට එකතුලා මේ ගමන යන්නේ. මේ උත්තරයන් වහන්සේලාගෙන් ධර්ම ඥානයේ අරගෙන ඔබත් මේ ගමනට එකතු වෙන්න. ඔබ මේ ගමනට එකතු වෙනවා නම් මම ඔබත් එක්ක ඉන්නේ. ලංකාවනා වුණේ වෙනාවක ඉන්නේ. එවිදilla සතියක් එකක්. අනේ කාරිකෝ වෙදේ මෙන්න. එහෙම වැඩිලා අපි හදලා තියෙනවා රට අභාවයෙන් එනයි. මාසයක් දෙකක් උනත් අනගාලිකව ඉන්න පුළුවන් වෙන්නේ මාසයකට වඩා ඉන්නවා නම් තාවකාලික නැහිතරම යනවා අපේ අතිවරයන් මහන්සියලා ඒවට කටයුතු කරලා දෙනවා. කවුරුහරි මාසයකට වඩා ඉන්නවා නම් ඒක නාන පුළුවන් ඔන්න ලැබෙන්න. තාවකාලික නැහිතක් ලබනවා. හැබැයි තාවකාලික නැහිතක් ලබන්න මේ කායි යන්නේ නැති වෙන්නේ. ඔතන ඔය කියන දේ තාවකාලිකව කරන්නේ ඉතින් කායි බාධා ගන්න යන්නේ නැහැ. සතියක් ගොඩනගන වැඩි වේ රාග දේශ මොහ යම් ප්‍රමාණයකට ප්‍රහාණය කළද ඕලේදර හැම උදේට උදේ සතරාමාවට අවදිලා පහට ධර්මශාලාවට ඇවිල්ලා පහේ ඉඳලා හය වෙනකම් ආර්ය මෛත්‍රී කර්මස්ථානේ වැඩමු නැහැ වගේ. ඊට පස්සේ නැවත කුටිවලට ගිහින්. තමයි කර්මස්ථාන වඩාගෙන ඉන්නවා. ඊට පස්සේ ධාමේ තවලිනවා. ඊට පස්සේ ආයි කුටිවලට ගිහලා ආයි කර්මස්ථාන වඩාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි හවස පහමාරි ඉඳලා අටහමාර වෙනකම් රත්තරන් දේශනාවක් තියෙනවා. එතන තියෙන ජේතවනාරාම වැඩදීම විවේකවත් ජාතක නෙමෙයි. පුදුමක් වලට වඩා හාන්සියලා ඉන්නේ කාටවත් වෙලාවක් නැහැ කියන එක. අරහත්ත්වයට පත් වෙනකම් ඉඳේවලු. ඊට පස්සේ අරහත්ත්වයට පත් වෙච්ච උත්තරය අරහත්ත්වයට පත් වෙන්නේ ඉන්න අයට. උදව් කිරීමේ එදෙන. ඊට නිමේ එදෙන. ඔන්න ඔය ජීතවනාරාම වැඩලිම තමයි හැදෙන්නේ. සාතුන් වහන්සේ වැඩලි කුසාල ඉදිරිච්ච. ඉස්සම සාදාදී කිසිම කෙනෙකුට බෑ. ඉස්සම ගන්නේ දෙන්නේ. ඒක නිසා ඔබ ලංකාව නාම විලාවක. හැබැයි මේ ධර්මයේ අහලා ඉන්නේ. අලුතෙන් මලුතෙන් කෙනෙක් එහෙම ඉඳ දෙන්න එපා දේවපත් නෑ වෙන්නේ. මේ ධර්මයේ අහන්න පටන් ගන්න. ධර්මයේ අහලා. එන්න එක තාරි මේවා. ඇයිද සතියක් දෙකක් ඉඳලා යන්නේ? එතකොට ඔබට තේරෙයි ඔබගේ කෙලෙස් දැලෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම ඒ කාන්තිම සත්‍යය. අත්‍යවශ්‍යම සත්‍යයක් තමයි යන්නේ කියන්නේ. රාග දේශ මොහ ඒ කාම් දෙන්න මෙතන අද්භූත සත්‍යයක්ද යන්නේ. මේ වැරදි විදිහට කරගන්න. මේ දේශනාව දුරේ සමාජයට ඔබ ඉදිරි දෙන්න ඇති. වායින පහර වදින්න ඇති. හැබැයි එකක්වත් දෙකට ඔබ වරිද්දා ඉතාලියෙන් කරපුවා නෙමෙයි. ඔයියම් යථාර්ථයක් තේරුම් කරගන්න පුළුවන් නම් මේක දීපරි. පුළුවන් නම් දීපරලා මේ භවගමන කෙලවර කරගන්න උත්සාහ කරනවා. එහෙමනම් අපි අද ලහමාරුදේ. පිටුදින මේ ගාථාම ඒ දිනවත් පිළිතර දිනවල යම් විකරේ දානයක් දෙනවනේ ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි මොකද හේතුව යම් තා දුරුකල රාග දේශ මොහ ප්‍රවෘත්ති කරපු කිරසක් ඉන්නේ ඒ වගේම තමයි කිදෙන ඔබ මේ රැස්තර ගත්ත තින් තින් බලාපොරොත්තු වෙන පිළිතර හතුලෙ කිරිනන අනුමෝදන් කරනවා අපි බලමුකෝ තින් අනුමෝදන් කරාද තින්ගේ ත්‍රිපිටක ධර්මයේ අවබෝධ කරගනි ඒ ත්‍රිපිටක ධර්මයේ දේශනාගත උත්තර පිළිතුර. ඒකයි මම කියන්නේ අපි කවදාකවත් උන්වහන්සේලාට කරහන්නේ නැහැ. උන්වහන්සේලාගේ දිගාමිති පදන උන්වහන්සේලාට අපි ප්‍රාර්ථනා කරන මේකම හැම පිළිගින් උන්වහන්සේලා දෙයන්ත නිවන් දකින්න. එහෙම වැඩ පිළිවෙලක් අපි ඉන්නේ. පුළුවන් තරම් වල නිවන් දකින්නද? ඒක නිසා අපි ඉදම කෙනෙකුට කරහන්න හදන්න එපා. කොටු ගාගන්න යන්න එහෙම එපා. අපි අහවල් හාමුදුරන්ගේ අපි අහවල් හාමුදුරන් කියලා කොටු ගහ ගන්න යන්න එපා. හැමෝම එක අහන්නකින් කියන්න තියෙන එක දෙක නේ මොකද? අපි හාමුදුරන් වහන්සේගේ. අපි තථාගතයන් වහන්සේගේ. වෙන කාගෙවත් නෙමෙයි අපි. උන්වහන්සේගේ නම ගිහිලා තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේගේ නම නේද? මේ අතිවරයන් වහන්සේලා ඒකට අවශ්‍ය කම්පිය හදලා දෙයි. මේ අතිවරයන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. ආගම වන්දනයේ ඉන්න අවස්ථාවයක් නැහැ නේද? මේ වැඩ පිළිවෙල කරගෙන යන්න. එවනම් දිනවලදී බොහෝ විලාවක් සම්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ විලාවක් සම්ධර්ම මේ දේශනා කළා තථාගතයන් වහන්සේ උදෙසා බුද්ධ පූජා කරද්දී දානමාලා දීසන ක්‍රියාවන් සිදු කරගත්තා ඒක කරගත්තා වරන් සම්ප්‍රමාණ මුසු සම්ප්‍රදාන යන්නේ වලමයි නේ ඒ පුණ්‍ය සම්මාන ධර්මයන්ගේ කියති ඒ දිනේ බොහෝ නිවන්නා වූ විසින් සම්පූර්ණ වන්නා වූ ඒ උත්තර පිළිස් දීපත් කළ දිනවල මොදාන් කරන සූදානම වෙන මෞර්ය කියන හැම දෙයක්ම දීපත් කරගෙන දිනවලදී ඒ පිළිසද දීවල මොදාන් කරන සූදානම වෙන තියෙනු දෙනවා බලමුකම දීපත් කරගන්න මේ ත්‍රිපිටක කර්තාවේ අවබෝධ කරගෙන මේ ත්‍රිපිටක කර්තාවේ පුරු ලෝකීය පුරාණ ප්‍රචාරය කරන්නා වූ උත්තර වීසි වීසිගේ උපාදක උපාසික ආදී දිනවලක් විසින් දීපත් කරගන්න ඒ වගේ තියෙනුනි ඒ විදිහ වාගේ ඉඳගෙන මේ ශ්‍රීසත් කරන්නේ ලෝකේ පුරා ප්‍රචාරය කරන අතිශය දෙන්නා වූ මේ උතුම් විසු විසුනි උපාසුපාදිකාගේ දිනවලක් විසින් අතිපත් කරගෙන ඔබෙහි නැත්තර ගත්තා වූ සියලු පුණ්‍ය ගංගා අපල ගංගා ඒ උතුම් නිවසා විඳුන පසුගාරේ මේ තුන් දී දීපති නියාමෙන් ඒ උතුම් මේ ශ්‍රී සම්බුද්ධ සාමයේ සුරිය මේ අපේ සුරි දීප නීති මංගල පරම සුන්දර අමුත මහා නිවාල සාන්ති ප්‍රදාත් කාත්තර ගනිත්වා කියලා සාදු කියලා දීපනා කරනවා ඒ වගේ පිළිතුරු මොහොත දීපත් කරගන්න ආත්මෝපවන්දේදී මේතනාකර වදාන්නේ මේ සාධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඉඳිලා එදා මාතලේ අනුලේ විහාරයේ ත්‍රිපිටකයේ ගාථා උදෙසල ත්‍රිපිටකයේ තමයි මේ පළදෙනි පොතේ ආරක්ෂාන කියන ආවා වූ ඒ උතුම් විසු විසුනේ උපාසක උපාසිකාගේ දීවරක් පිළිබඳව දීපාත් කරගෙන අපි දිනා කරගත්තා වූ තීන මුඛ පිටාගාස්තර ගන්නා එය විශේෂ සිහිතුල පසුබිමේ තින් විසි දීපති වියාමේ දී පිළිදෙනා මේ සම්බුද්ධ සාධනෙට මේක මෙත් මංගල පරමුන්ද ලබුත් මාලි වාන්සාවදී සාත්‍රාත්තර ගනිත්වා විසේ හිඳලා එවගේ ජීවිත මොහොතකදී දීපත් කරගෙන දහ දහසක් ලෝක සාධි කරන මේ කාලේ ගාමා වූ සීලු දීප්තම් පාදී මේ වගේම තමන්ගේ ඉෂ්ට කාමී දේවතාවු නැතුව මේ ශ්‍රී සම්බුද්ධ සාධනයේ ජීවත් කාලයක් ආරක්ෂා කරනවා වූ උත්තම විසු විසුනේ පාසු උපාධි කාදින දිනක් කාලයක් ආරක්ෂා කරනවා වූ ඒ ඉන්ද්‍රෝ පිටි දම් දෙක ප්‍රජාපති ආදී ඒ දින දේව සමයන් තම සීලාව දීපත් කරගෙන ඔබින් දැස් කරගත්තා වූ සීල මුතු දෙකක් ආරක්ෂා කරනවා එය විශේෂ ඉහිදුල පසු දරන්නේ ඉන්දී දීපති යාමේ ඒ කියන්නේ දේවානුභාවයේ වැඩි දේවා ශ්‍රීසම් පුත්සාතනයේ කියලා කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහි උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගයිවා කියලා සාදු කියලා දිනුම් පොතක් කරනවා. ඒ වගේ දිනුදින මොහොතේ මේ පත්තර ගන්න තම තමන මිත්‍යාපවාද දෙකක් වගේ දනාව සීලු නාති මිත්‍යාලු තමගේ අපතාප දුරු නාති මිත්‍යාලු දුවාදරු ඔය සීලු දනාව සී පත්තර ගන්න මේ අත් වෙන විතරක් නෙමෙයි. මේක බලම 91ක් ඇතුළත තමයි අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරු ජාති ඉති මිත්‍රාන්ගේ ජීවිත දාවදී පක්රගෙන ඔබ දිනස් කරගත් ආවදී මොකද සම්බන්ධතාව නියෝජ කරන අපාදා නියෝ එයා විශ්ේ බුදුර වසුලයන් මේ තින්ගේ දීපති යාවේ මෙයා යම් දියබ විස්තරී කියනවා මේ අපි දේවා අදවාප සංඛ්‍යා දෙමිනි දැන් කිව් ලබක් වා කියලා සාදු කියලා යන දිනවල මොකද කරා ඒ වගේ කිදුලි මොදගෙන දීපත් කරගන්න මේක බල බඳුන එකක් ඇතුළත තමයි විසින් අවඩ සාදාන දාන කළා අමංගලයේ වෛරයෙන් ක්‍රෝධයෙන් පහවිලා මැද ගිහින් අදෝමෝ මරණව කපලා වරනවා කියන්නේ ඔබ කිරේ ක්‍රෝධයෙන් වෛරයෙන් කරනවා වූ ඉදි බුදු දාව දීපත් කරගෙන ඔබ ඉදි නැත්තර ගත්තා වූ සීව පුණ්‍ය සම්පාද ධර්මිය උතුම් සම්පාද ධර්මිය එයා විසින් කියන ලබන ලබන මේ නිදි දීපත් දේ යාවේ කියන්නේ අපෝ විස්තරේ වශයෙන් මේවා අදාව සංඛ්‍යාවද නෙමෙයි සංසීම ලබත්වා කියලා සාධිතේ යන සීමාවකට කරලා ඒ වගේ ජීවිතේ මොහොතකට දීපත් කරගෙන ජීවතු මතර ඉන්නව පිළි විශේෂම ජීවිතනි මේ දීපම් බුදු සාතනේ උම්මති උපසහා තමන් විසින් මේක මාර්ගයේ හරිනම් කරන්නා වූ ධනෙ යම් කිවිසක් පරිත්‍යාග කරන ඒ මෙහෙර විහාර කෙරෙනීම සඳහා ඒ වගේම ධර්ම ප්‍රචාරය සඳහා විදිතේ පූජාව සඳහා විවිධ ආකාරයෙන් අපකම් වේලා හසු කරන්නා වූ පිළි දීපත් කරගන්න ඒ වගේම ජීවිතේ තමන් කියන්නේ ජීවතු මතර ඉන්නව අපතාත් ගුරු තමන්ගේ දුවදරුව මේ විභාගවල සාධනීය දරණීය මිත්‍ය මංගල කර්ම සුදු ආහුත මාන විපාන සාධනීය සාත්‍ය ජනිත්වා පිට සාධනීය රැකීමක් කොට ගන්න. ඒ වගේම නිදිමුදි මොහොතකට දීපත් කරගන්න අද මේ ඉස්සන්තු දෙන්න මේ සාධනීය දරණීය කරන්න ගනි යම් ආහාරේ පාලි විපාක කරගෙන යනවා. ඒ ආහාරේ පාලි ලැබුණා වූ පරිණත ශක්තිය උපයෝගී කරගෙන සාධනීය දරණීය කරන්න විට මාර්ග පරාමෝධ කරගන්න විට මම මේ ආහාර පාසයට මේකා එදා ඈත අතීතයේ ඉඳලා වැරමුම් සරත් කළා එළදෙනි සරත් කළා බුදු වහන්සේ ගයන් අපට පාදලා ආහාරයක් වශයෙන් මොකද දීලා තියෙනවා අපගේ වෙලා අනිදුලා වූ සීලු දනාව සීපත් කරගෙන මුහුදන්ට ගත්තා වූ සීලු කුසල සම්බාරදන්නේ කුසල සම්බාරදන්නේ යන දෙවිද බවත් නැරෙන්න ඒ නිහී දීපති වියාවෙන් එයන් යම්දි අවම විතරයි හිතනවා නේ නම් මේවා අදලා වදන් ගන්න මේ නිසයි සීලු ලබත්වා කියලා සාධුදේ යන කතාව කරා ඒ වගේ කිසිම මොහොතකට සීපත් කරගන්න අද මේ ස්ථාන දෙවිද බද්දන මේ සරණේ කරත් ජීවිතෙන් කිමින් ආරක්ෂා වෙලා නැති මදුරමින් ආරක්ෂා වෙලා අවුලින් ආරක්ෂා වෙලා මේ විදිහට තමයි මේ සරණේ කරන අවස්ථා උදා වුනේ මේ ස්ථාන දෙවිද එයා මේ ස්ථාන දෙවිදට කිමිලා ගලලා ගලලා ගන්න මේ ස්ථාන වල ගෙනලා බැලන කරක් කියලා වූ සීනු දනාව සීපත් කරගෙන ඔබේ ජීවිතය කරගත්තා වූ සීනු කුටි ගන්න අවසර ගන්න අය ඇයි සතුටින් ලබත් නැන්නේ මේ විදිහට ගියාමේ එයා යම්දි අවම ස්ථාන ඉක්මනේ ගත් මේවා අදාව සංකල්ප දෙනුනේ නැති ලබත්වා කියලා සාධිතේ යන සිංගල් මොඩල් කරන්න අවසාන වශයෙන් ජීවිත ජීපත් කරගන්න අද අපි බොහෝ දැන් දුරු බැහැගෙන මේ ස්ථාන වල කරනවා ඔබත් යාන වාහන පාවිච්චි මේ ස්ථාන දෙන්නේ මම බාලක් පොරාක තරම් දෙලා දිනවා ආඛ්‍යාන ආදී වශයෙන් දීුණු සාක්ෂි සම්මේලන තියෙනවා ඒ වගේ මේ ස්ථාන වල දේශනා සජීව ලෝකී නෝර මේ වල සමනය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා ඒ වගේ දිනුතුනි මේ දේශනා පිටිගත වෙලා නැවත නැවත සමනය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මකව සම්බන්ධ පිටසක්කා ඒ අයගේ අන්තිවාදික විරසක් මේ ලෝකෙ දීපු දායාද නිසා ඒ දායාද උපයෝග කරගෙන නිවන් දකින්න අපි විසින් අනුමෝදන් කරන දින ඒ අයගේ කැපයි ඒක නිසා අපි ඉන්නේ මේ විද්‍යාත්මක වශයෙන් සම්බන්ධ පිටසක් ඒ අයගේ අන්තිවාදික විරසක් දීපත් කළා ඔබේ නතර ගත්තා වූ සියලු ගුණ ගංගා අපතන ගංගා අය අය විශේෂ දීපු ලබසුන්දරේ නීති නීති ක්‍රියාවේ මේ අය යම් විස්තරයක් කිව්වල මේ අපි දේවා අදාලම සංඛ්‍යාව දෙවිදින් තරි දීපු ලබත්වා කියලා සාධිතේ එවනම් කිව්වෙ බොහෝ වෙලාවක් අත්දැකීම් දේශනා කළා බොහෝ වෙලාවක් අත්දැකීම් දේශනා කළා අදාළ දෙවියන් වහන්සේ විසා බුද්ධ පූජා වරක්වලා මානා දේශන ක්‍රියාවන් සිදු කරගත ඒක ගත්තා වූ අනන්ත සතර බල විසින් සම්මාදන දෙන්නේ බලමයි නේ ඔබ සිදු දෙනාගම මේ ශ්‍රී සම්බුද්ධ සාතු මෙතුරු දීම මේ අත් මේ සුදු දීම නිත්‍ය මංගල පරම සුද්ධ ලාභුතමා නිර්වාණ සාන්තිම සාක්ෂාත් මේවා කියලා සාදු කියනවා ඔබ සිදු දෙනාගම